පිළිගනි ගල්පටයුතු අපේ නායක හාමුදුරන් වහන්සේගෙන් ඇතුළු විහාරාධිකාරී විහාරවාසී ඒ උතුම් මහා සංඝරත්නයන් අවසරයි. ඔබ ධර්මයයි ශ්‍රවණය කරන්න ඇති මේ කලින් තේදාගෙන ඉන්න ඇත්තනම් 60ක්වත් ඇති කියලානේ 60ක්වත් ඇති කියලා හිතන්නේ. සිංහතලින් මේක තරුණයගේ කාලය. මෙතන ඉන්න තරුණ තරුණියෝ ටික මේ කියන ධර්මයේ බොහෝම හොඳට ශ්‍රවණය කරන්න. මේක නුඹ නිවන් දකින කාලය. මේ නුඹ දොස්තරලා ඉංජිනේරු වෙන කාලේ නෙමෙයි. ඒකට කාලයක් එයි වෙනම මේක කරගන්න බැරි වුණොත් මම ඔබට එකින් එක කරුණු තේරුම් කරලා දෙන්න. අපේ නායක හාමුදුරුවෝ කිව්වා වගේ රමණේ කරන්න දෙයක් නැති කම නිසා පහරලා දැම්ම පින්වතුනි ඔය සීලෙදි. ඔබ උදේට පහරන්නේ ගිහින් කක්ක දාන්න දාපු කක්ක දිහ බලන්නේ නෑනේ. කක්කේ ගඳ සුවඳ බලන්නේ අල්ලන්නේ අත ගන්නෑ නේ. ඔබ මේ සද්ධර්මයේ අහන්න පින්වතුනි ඔබ ඔය ඔළුවට තියන් ඉන්නේ ඔක්කොම පහ වෙලා යනවා. මම ඉංගලන්තෙට ගියේ මිලියනර් කෙනෙක් වෙන්න. කිසිම අසාර්ථකත්වයක් ජීවිතේ උදා වුන්නේ නැහැ. බොහොම සාර්ථකව ජීවත් වුණා. ඒක නිසා තමයි ආරාම විහාර කරවන්න පළමු කොටස් පූජා කරගන්න පුළුවන් වුණේ. හම්බ කරපු හැම සදයක්ම අපි තථාගත සාසනයට පූජ කළා. ඒකට හේතුව පින්වතුනි තථාගත සාසනයෙන් අපි ගත්ත දේ මිල කරන්න බැහැ. අද මේ ලෝකෙම අඩන්නේ හිටියද අඩන්නට ඉන්න පුළුවන්කම උදා වුණේ සාස්තුල සාසනයෙන්. ලෝකයාම ගැටෙද්දි නොගැටී ඉන්න පුළුවන් වුණේ සාස්තුල සාසනයෙන්. මං ඒක අපේ නායක හාමුදුරන්ට කිව්වේ හාමුදුරනේ පොට අහු වුණා දිගෑර යන්නේ තව ටිකයි දිගෑර ගන්න තියෙන්නේ. පැටලිලාගිය නූල් බෝලේ දිගෑරලා දෙන්නම් ඔබට. දිගෑරපු මහ උතුම් නොවේ ලෝකෙ පහළ වුණා දිගෑරිය උන්වහන්සේලා. තව තවත් මේක දිගෑරලා නූල කෙලින් කරලා දෙන්නම් ඔබට නූල දිගේ යන්න. මහ කාලයක් යන්නේ නැහැ. නිවන් දකින්න ඕන නැති වුණා නම් නිවන් දකින්න යනවා කල්ප ගන්න. හැබැයි නිවන් දකින්න ඕනේ මහ උතුමන්ට මහ කාලයක් යන්නේ නැහැ නිවන් දකින්න. නිවන් දකින්න ඌමනාව තියෙනවා. මම ඒවා කරුණෙන් කරුණ පැහැදිලි කරන්න. ඉතින් අද මේ මෙතනට හතරම මාට ආපු පින්වතුනුත් ඉන්නවලු. අද ඔබ මෙතනට ආවේ පින්වතුනි එකම එක කරුණක් උදෙසා. ඒ තමයි ඔබගේ සෝතාපන්න ඵලය. ඇසීමෙන් පමණක් පැමිණිය හැකි සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගන්නයි අද ඔබ මෙතනට ආවේ. එහෙනම් ආපු කාරණාව ඉෂ්ට නොකර එනේ යන්න එපා. ආපු කාරණාව ඒ කාන්තෙම ඉෂ්ට කරගන්න. ආත්ම වංචාවට අහුවෙන්න එපා. නිකන් ඔහේ ඇවිල්ලා කාලේ නාස්ති කරන්න නෙමෙයි යාවේ. බිරිඳව මෙතනට ගෙනත් දාන්න ආපු ස්වාමි පුරුෂයෙක් ඉන්නවනම් ආන්ගේ ස්වාමි පුරුෂයාට මම කියන්නේ මහත්ය හොඳට කන් අරගෙන මේක අහගෙන එච්චරයි. මේ ධර්මයේ වැඩි හරියක් අවබෝධ කරනවා පිරිමි අය නැහැ. ඉස්සර පිරිමි අය පන්සලකට එන්නේ නැහැ. ඔයා යන්නකො පන්සලට මං ගිහින් දාන්නම්කො. මේ ධර්මයේ ශීඝ්‍රයෙන් ප්‍රචාරය වෙනවා. පින්වතුනි මේක තියෙන විශේෂත්වය තමයි මේ සද්ධර්මය මෙච්චරකල් ආපු සද්ධර්මයම තමයි අපේ මහ යතිවරය ඔබගේ පන්සලේ නායක හාමුදුරුවෝ ඇතුලේ උත්තම පිරිස ඔබට කියන්න උත්සාහ කරපු ධර්මයේ මේ අපි කතා කරන්නේ. හැබැයි උන්වහන්සේලා ඔබට මේක කියන්න උත්සාහ කරද්දී ඔබ ඒ වෙලාවේ මේක ගන්න ලෑස්තියකින් හිටියේ නැහැ. ඔබ ඉල්ලුවේ පොල් කුඩු පොල් කිරි නෙමෙයි. හාමුදුරුවෝ හම්බෙන්න ගියාම ගිහිල්ලා හාමුදුරුවන්ට කිව්වේ හාමුදුරනේ කොහොමද දැන් තේමිල එහෙම නැගලා නේද කිරි කැපුවද? ඔන්න ඕව අහපු නිසා උන්වහන්සේලා තීරණය කළා ඔබලා මේ ඔබ කියලා කියන්නේ මෙතන ඉස්සරහ ඉන්න පිරිස විතරක් නෙමෙයි. මේ ලෝක සම්මතයේ ඉන්න මේ පිරිස. උන්වහන්සේලා තීරණය කළා ඔබලාට මේ සද්ධර්මයක බින්දු මාත්‍රයක්වත් අවබෝධ කරගන්න බෑ කියලා. ඇයි? ඔබ ගිහිල්ලා ඒ අයත් එක්ක කතා කළේ පින්තුනි මහා මෝඩ දේවල්. අපි චෛත්‍යයක් හදමුද අපි හම්? චෛත්‍ය තේන් කරන්න ඕනේ නේද? ඔය හැරෙන්නේ සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියනවා ස්වාමීනි කුමක් හේන් සම්මාදිට්ඨිද කියලා. ඒක ඇහුවම අන්න උන්වහන්සේ දැනගන්නවා මේ නම් එසේ මෙසේ පිරිසක් නෙමෙයි ඉන්නේ. මේ අයට ධර්මයේ ඕනේ ඒක නිසා මම මෙතන පටන් ධර්මයේ දෙන්න ඕනේ කියලා උන්වහන්සේලා මේක දෙන්න පටන් ගන්නවා. එහෙම පටන් ගත්තා නම් පින්වතනි ඔබත් ධර්මයේ අවබෝධ කර ගන්නවා උන්වහන්සේලා නොදන්න ධර්ම කාරණා ත්‍රිපිටක ඔස්සේ අවබෝධ කරගන්නවා. ඔය එකක්වත් අහපු නැති නිසා මොකද තේමිල බලන්න ත්‍රිපිටකේ පෙරලන්න ඕනේ නේ. හෝල් එකක් දාගත්තාම ආගත්තා හැකි තේමිල කොච්චරද කියලා. ඔන්න ඔගේ කරුණ නිසා පින්වතනි උන්වහන්සේලා ත්‍රිපිටකේ පොත් කුලේ දාලා වහලා දැම මොකද? වැඩක් නැන්නේ කවුරු ප්‍රයෝජනයක් ගන්නෙ නේ. අන්තිමට උන්වහන්සේලාට සිද්ධ වුණා ඔබ ඉල්ලන දේ කර කර ඉන්න. අද අපි ගොඩාක් මහානායක හාමුදුරුවෝත් එක්ක මේ ගමන යන්නේ. ඒකයි මම කියන්නේ පින්වතනි මේ එකක්වත් වෙනස් වෙන ගමනක් නැහැ. වෙනසක් දකින්නේ නැහැ අපි. අපි දකින්නේ යථා ධර්මයේ ඔබට දෙන එක විතරයි. මහානායක හාමුදුරුවෝ අපිත් එක්ක මේ කටයුත්තේ ඉන්නවා. උන්වහන්සේලා තමයි සියලු පැවිදි කිරීම කරන්නේ. සෙප්තැම්බර් පළවෙනිදාට 80ක් විතර කුලදරුවෝ පැවිදි වෙයි. මෙතනත් ඉන්නවා මට ගන්නේ උන් ටික. ඒ කුන් ටික එන්නේ පින්වතුනි මේ සද්ධර්ම අවබෝධයෙන්. සද්ධර්මයේ අවබෝධ වුණාට පස්සේ ඉන්න බෑ. එහෙනම් මමත් ඉන්නවනි. මං හිටියේ ලංකාවෙත් නෙමෙයිනේ. මං හිටියේ ඔය සිහින පාරාදීසයකනේ. ලංකා බෑගේ සිහින පාරාදීසයක් තියෙන්නේ. මාර්ගිය එක තමයි. සිහින පාරාදීසයක. නමුත් දෙවිතුනි යථාර්ථයක් තියෙනවා ඉතින්. මේ යථාර්ථය ඔබ අවබෝධ කරගත්තට පස්සේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි. ඒකයි මම කියුවේ. මේට අවුරුදු 10කට කලින් කවුරුහද කිව්වා නම් එහෙම ඉඩම් කඩන්ට කියලා ප්‍රතිපන් කියන පන්සලට මම දෙයිද? නෑ. දෙන්නේ නෑ. ඒකයි මම කියන්නේ. මම ඔබට දොස් කියන්නේ නෑ. දෙවිතුනි මගේ අම්මව මොකෙක් හරි එකෙන් මැරුවොත් මම ඒකටවත් දොස් කියන්නේ නෑ. සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු තියෙනවා කියලා මිනිස්සු හිතන් ඉතින් දෙවිතුනි එහෙම එකක් මේ ලෝකේ නෑ. ඒ මොහොතේ හටගන්න හිත් පරම්පරාවල පිටලයි ඕක අවබෝධයට පත් වෙන කාලයක් යයි ඔබට. මේ කායයට ගැටෙන්නද ඊට පස්සේ? මිනි මරුවා කියලා හංගඩු ගහලා වැඩක් නැහැ පින්වතුනි පුද්ගලෙක. රාග දේශ මොහෝ තියෙන හිතක් මිනි මරන්න මෙලඹෙනවා. ඒ මොහොතක් ඇවිදින එක මිනි මරන වෙදෙනින් එහාට ඒකට පහළ වෙන්නේ නැහැ මිනි මරන හිත්. ඒක බොහොම අහිංසකයි ඊට පස්සේ. කේන්තියක් ආව මිහියෙන් යන්න. හැබැයි සදාකාලීනව ගහනවා මිනි මරුවා කියලා සීල් එකකට. ඉතින් එහෙම ඒ වැලිකඩ වන්දනාගාරේ ඕනේ තරම් ඇති. ඒක නිසා තමයි අපෙන් ආරාධනයක් කළාම වැලිකඩ වන්දනාගාරේ ඉන්න පිරිතන ධර්මදේශනයක් කරන්න කියලා අපි ඉස්මුදුනේ පිළිගත්තේ. මොකද පින්වතුනි සාධර්ම දේශනාව අවසන් වෙනකොට බොහෝ ප්‍රමාණයක් සෝතාපන්න වෙයි. අපි හිතන් ඉඳලා මහා ධාමරික හිත් තියෙන කියලා පින්වතුනි හිතක් ධාමරික වෙන්නේ මොහොතක් විතරයි. හිත් ගැන දන්න අපේ බුදුහාමුදුරුවෝ අපිට කියලා දීලා තියෙනවානේ කතන්දරේ. ඒ කතන්දරේ තමයි මම ඔබට කියන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන පිළිගන්නේ සනිකර සයන්ස් එකක්. සනිකර විද්‍යාවක් තියෙන. මානසික විද්‍යාවක් ඒක. ඔය අපේ මානසික වෛද්‍යවරු නිරන්තරයෙන් ඇවිල්ලා අපි මුණ ගැහෙන. මුණ ගැහිලා අහනවා දැන් මේක මේ අපි මේක මේ පිස්සුවක් විදියටනේ ගන්නෙ. මේ බේත විද්‍යාව මේක හොඳ වෙනවනේ. ආදි වශයෙන් දේවල්. ඉතින් ඒ එක විග්‍රහ කරලා දෙනවා මෙන්න මේකයි වෙන්නේ. එහෙනම් මේකදී තථාගතයන් වහන්සේ ඔබට කියලා තියෙන දේ ඔබ අද ඉඳලා පිළිපදින්න. එච්චරයි. නිකන් ඔහෙ මේ අහන්නම් වාලේ බනහන්න එපා කවුරු. මෙච්චර කල් අහන්නම් වාලේ බනහපු නිසා තමයි පින්වතුනි අද ඔබ මෙතනට ඇවිල්ලා ඉඳගෙන බණ අහන්නේ. හැබැයි මෙතනින් එහාට අහන්නම් වාලේ බනහන්න එපා මං කියන්නම් බනහන හැටි. අපි ඒකෙන් පටන් ගමු. ඒ ඔක්කොටම කලින් දැන් එහෙනම් ඔබ දන්නවා අපි අද මෙතනට ආවේ පොඩි වැඩකට. මොකද්ද? ඔබගේ සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගන්න. ඒවට හේතු කියන්න ඇයි ඔබ සෝතාපන්න වෙන්න ඕනේ? ඒ වගේම පින්තුනි සෝතාපන්න නොවුනොත් ඔබට මොකද වෙන්නේ? ඔය ඔක්කොම මම පැහැදිලි කරලා දෙන්න. මේ දේශනා දැන් ගානක් කරගෙන ඉන්න ඔක්කොම සෝතාපන්න ඵලයට විතරයි. සෝතාපන්න ඵලෙ එහාට දෙසන්නේ හෝතාප සෝතාපන්න ඵලෙන් එහාට දෙසපෝ ඕනි තරම් තියෙනවා. ඒව දැනට අහන්න. නැත්තම් ඵලෙන් දැන් පස්සේ ආරාමෙට එන්න. ඵලෙන් දැන් පස්සේ දිනෙදුනි හැමදාම හවස 5:00 ඉඳලා 8:00 වෙනකන් සද්ධර්ම දේශනාවක් පවත්වනවා. ඒ ඉන්න භික්ෂුන් වහන්සේලා අරමුණු කරගෙන. එහෙනම් හොඳට බල ටික අහගත්ත ඇයි ඒ? නිවන් දකින්න ආපු භික්ෂු පරපුරකට නිවන් දකින්න ආපු භික්ෂුන් වහන්සේලාට තමයි දහම් දේශනාව. එහෙනම් ඉතින් ඔය මේ පොඩි පොඩි දේවල් කතා කරලා වැඩක් නැහැ නේ. ධර්මයේ තියෙන මහ විශාල ගැඹුරු හරයන් අවබෝධ කරගන්න පුළුවන් එතකොට. මම කියුවානේ පොට අහුණා පොට බාරිකට යා බැලඳ ලෙහෙලා තියෙනවා. ඉදිරි ටික ලෙහෙනවා මේක. ලෙහන්න පුළුවන්. මහා උතුම ලෙහෙන දීලා ගිහිල්ලා තියෙනවා. අපිට ඔය පොඩ්ඩක් එහෙම මෙහෙන් ගැටක් යටයක් විතරයි තියෙන ලෙහගා. ඒකට ඔබ ලෑස්ති වෙන්න. අරිහතුන් වහන්සේලා බිහි වෙන්න ඕනේ කියලා සාදු කිව්වට වැඩක් නැහැ. අරිහතුන් වහන්සේලා ඉම්පෝට් කරනවද කොහෙන් හරි? අරිහතුන් වහන්සේලා ගෙන්නනවද කොහෙන් හරි? ආනයනය කරනවද? නැහැ නේ පිංගලනි. අරිහතුන් වහන්සේ බිහි වෙන්න ඕනේ කාගෙන්ද? ඔබ තුළින්. ඒක නෙමෙයි කියන්නේ. ඒක නෙමෙයි ඔබට කියන්නේ. මෙන්න යථාර්ථයේ මේ යථාර්ථය අවබෝධ වෙන්නේ මේක ඉවර කරගෙන ඉන්න කියලා. අරිහතුන් වහන්සේ බිහි වෙන්නේ ඔබ තුළින්. වෙන කවුරුත් තුළින් නෙමෙයි. ඒක නිසා ඒකට අනුගත වෙලා කටයුතු කරන්න. ඉතින් මම ඔබෙන් කාරුණික ඉල්ලීමක් කරනවා. ඒ තමයි ඔබගේ ජංගම දුරකථන ෆ්ලයිට් මෝඩ් එකට දාගන්න. එහෙම නැත්නම් සද්දේ නැති කරගන්න. අනිත් එක තමයි ඊගොල්ලෝ මම හොඳට හොයලා බලපු කාරණාවක් තියෙනවා. මගේ ෆොටෝ එකක් ළඟ තියාගෙන නිවන් දකින්න පුළුවන්ද කියලා. ඒක බෑ. ඒක නිසා ඔය කැමරාව ගස්සන්න එපා. මට හැංගිලා ඉන්න දෙන්න. දැන් මම මෙතනින් ආව කවුරුත් දන්නේ නැහැ මේ මහත්තුරු එක්කනේ මේ නම් මං ආවේම කවුරුත් දන්නේ නැහැ. ඉතින් මං ඇවිල්ලා ඔය කැරින් කැරගෙන ඉඳලා මං ඉන්නේ මේ අදාළ වැඩේ කරන්නේ. ඉතින් මට එහෙම ඉන්න දෙන්න. දැන් ඔබ ඔය ෆොටෝ එකේ ලෝකක් අරගත්තට පස්සේ බැරි වෙලා හරි ඔබ ඔය මාධ්‍යවල දැම්මොත් එහෙම ඔය ලියන්නේ ඔය Facebook කරේ මේ. එතකොට මිනිස්සු දැනගන්නවනේ මං. එතකොට පාරක බහැලා යන විදියක් නැහැ. මට නිදා ගන්න දෙන්නේ නැහැ මිනිස්සු. අන්තිම එක්කෙනා යනවා උදේ 3ට විතර, පළවෙනි එක්කෙනා එනවා 7ට විතර. මේ ඉතින් මේ ධර්මයයි ඔබයි ආරාමෙට කැප වෙලා වැඩ කරන පිරිස. ඒක නිසා ඉතින් මම එපා කියන්නේ. හැමදාම ධර්ම දේශන, සමාලවට උදේ හවස ධර්ම දේශන. ඉතින් අර තවත් මේක හැංගිලා ඉන්න ධර්මයට හොඳයි නේ. ඒක නිසා පැවිද්දට ගිහිල්ලවත් නිවෙදෙන මගේ මූණක් පෙන්නන්නේ නැහැ මම. මොකද මම තථාගතයන් වහන්සේගේ ධර්මයේ කතා කරන්නේ. ඒකට මගේ මූණ දාගෙන හරියන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ කතා කරන්නේ මගේ නම ගහගෙන හරියන්නේ නැණියකට. මං කාලීන බණ එහෙම කියනවා නම් මගේ නම ගහන්න දෙනවා. මම කතා කරන්නේ සම්බුදු දහම. මේ ධර්ම ස්වාමි අමාමෑණියන් වහන්සේට විතරයි ඒකයි තියෙන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි කරුණාවෙන් ඉල්ලන්නේ ඔය කැමරාව මගේ මූණට අල්ලන්න එපා. තේරුමක් නැහැ. තේරුමක් නැති වැඩ කළා නේද? එහෙම කරමු. එහෙමනම් පින්වතුනි ඔබ වගේ මේ ශ්‍රී සද්ධර්මයෙන් ප්‍රමුණේ කරන්න කැමති ඒ දස දහසක් ලෝක ධාතුවේ විසින්නා වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන්ව සිහිපත් කරගන්න සියලුම දෙනා, ඒ වගේම පින්වතුනි ඔබගේ ඉෂ්ටකාමී දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ දේව සමූහයන් වහන්සේලා වක්සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ උතුම් වූ මාර්ග ඵලයන් පිහිටන්න කියලා හිතාගෙන. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න තම තමන් නමින් ජම්මාන්තරගත වන්දිදුනා වූ සීලුම ඥාති හිත මිත්‍රාදී ඒ සියලු දෙනාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ උත්තම උපාසක උපාසිකාවන් දැක බලාගෙන හිත පහදවාගෙන යම් කිසි අභාග්‍ය ස්ථානයක ඉන්නවනම් ඒ අත බිඳිලා සුභිත මුදිත වෙන්න කියලා. එහෙමනම් මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබත් චිත්ත කිරණ ධාරාවල් විහිදුවා හරිනී ඒ දෙවියන්ට ආරාධනා කරන්න, මලගේ ඥාතීන්ට ආරාධනා කරන්න, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා ඒ සතුටු වෙලා ඒ මාර්ග ඵල ලබන්න කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග මොකදං ධම්ම සවන කාලෝ අයං වදන්තා ධම්ම සවන කාලෝ අයං වදන්තා ධම්ම සවන කාලෝ අයං වදන්තා ඒ වගේ මිහිතුනේ සිහිපත් කරගන්න අනාදිමත් සංසාර කියන ගමනේදී රාග ද්වේෂේ මෝහේ මත් වෙලා තමන්ව මුදුන්පත් කරගන්න යන වෙලාවේදී ඒ උත්තම වූ අරිහතුන් වහන්සේලාට උත්තම වූ ආර්යයන් වහන්සේලාට තමන්ගේ යදී නින්දාවක් අපහාසයක් උපහාසයක් සිද්ධ වුණා නම් ඒ උත්තමයෝ මා සමා කර සිටින සේක්වා කියන සීලම දෙනා වූ වහන්සේලා සමා කරගන්න ඒ වගේම සිංහතුනි අදිස්ථාන කරගන්න මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනකොට ඒ දහසක් නයින් ප්‍රතිමන්විත වූ උත්තරීතර සෝතාපන්න ඵලයේ මම ඒකාන්තයෙන්ම පිහිටනවා කියලා අදිස්ථාන කරගන්න යමෙක් සෝතාපන්න ඵලයේ පිහිටලා ඉන්නවා නම් ඒ උත්තමයා මාර්ගඵලයන් උපසම්පදා කරගන්නවා කියලා අදිස්ථාන කරගෙන සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න. හොඳයි පිංගතුනි, පිංගතුනි මේ විශ්වධාතුවේ මහා විශාල විපර්යාසයක් විදිමින් පවතින කාලයක් අරිහතුන් වහන්සේලා ලක්ෂ ගණනින් මේ මිහිමත පහළ වෙන කාලය විදිහට තියෙනවා. සියලු සමාධිගත ක්‍රමවේද වලට ඒව අපිට පේන්න තියෙනවා. ජාත සෝතාපන්නිය 12000 ගණික ප්‍රමාණයක් මේ මිහිතලේ මත මේ වෙනකොට පහළ වෙලා අවසන්. ජාත සෝතාපන්නිය කියන්නේ මේ ධාත්වයේ ඉහ ධාත්වය වල සෝතාපන්න වෙච්ච උත්තරම 30. එතනින් එහා මාර්ගඵල ලබන්න නැතුව නියදිලා දැන් ඒ අය උප්පත්ති ලැබන කාලය විදිහට ඉතින් 12000කට එහා පැත්ත ජාත සෝතාපන්නිය බිහි වෙලා තියෙනවා කියලා කියන්නේ ඒ හැම කෙනෙක්ම බිහි වුණේ මොකටද? අරිහත්ත්වයේ උදෙසා. එහෙනම් පිටුතුනි ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි නොවී තියෙයිද? බිහි වෙනවා. එහෙනම් 26 වෙනිදා තියෙනවා මහා පූජාවක්. ඔබ දන්නවා ඇති. ඒ 26 වෙනිදා තියෙන මහා පූජාවට පුළුවන් අය සහභාගී වෙන්න. රුවන්වැලි සෑ හාමුදුරුවෝ ගාව මහා අදිස්ථාන පූජාවක් තියෙනවා. ඔය ඔය මේ වෙනකොට ඔබ ඇඩ්වර්ටයිස්මන්ට් දැකලා ඇති. ඒවට සම්බන්ධ වෙන්න. ඒකට සම්බන්ධ වෙන්න බැරි නම් පිටුතුනේ ගෙදර ඉඳගෙන ඒ මොහොතේදී පහන් ආලෝකයක් තථාගතයන් වහන්සේ උදෙසා පත්තු කරලා අදිස්ථාන කරන්න මේ මිහිමත ඔබ කරගත්තා වූ අනන්ත පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බලමහිමෙන් මේ මිහිමත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වෙන්න කියලා. පිංගුතුනි අපිට හැම දෙයක්ම දිනනවා. අපිට අඩුව එකයි. අරිහතුන් වහන්සේලාගේ අඩුව විතරයි තියෙන්නේ. උන්වහන්සේලා වැඩ ඉන්නවා. උන්වහන්සේලා පිරිනිවන් පානවා. පිරිනිවන් පාන මහ උතුමන්ගේ ධාතුන් වහන්සේලා පවා ඉතුරු වෙනවා. එහෙනම් ආයි කතා කරන්න දෙයක් නැහැ නේ කාටවත්. ඔබ බැරල බලන්න පුච්චල බැලුවාම බාදුන් වහන්සේලා ඉතුරු වෙන්නේ කියලා නැහැනේ. එහෙම ඉතුරු වෙනවා නම් ඉතුරු වෙන්නේ තිංගදෙනි මහා උත්තමයන්ගේ විතරයි. එහෙනම් ධාතුන් වහන්සේලා සහිත ඒ උත්තමයෝ මේ මිහිමත ඉන්නවා. සුලබනේ ඒකයි ප්‍රශ්නේ. එහෙනම් සුලබ කරන්නයි ඕනේ. මහරහතන් වහන්සේලා 100 150 බිහි වුණා. ලෝකෙට දැනෙයි උන්වහන්සේලා ඉන්නවා කියලා. ඉතින් ඒක උදෙසා තමයි පිංගුතුනි මේ හැම ව්‍යාපාරයක්ම කරන්නේ. හැම ශක්තියක්ම යොදවන්නේ ඔන්නෝකට. ඒකයි මේ හැදෙන ධර්මයයි ඔබයි ආරාමේ. ඒ කාන්තෙන්ම හුදෙක්ම නිවන් පිණිස විතරයි. වෙන කිසි දෙයක් ඒ ආරාමේ තුල සිද්ධ වෙන්නේ නැහැ. හුදෙක්ම නිවන් දකින මහ උතුමන්ට. කොයි නිකායෙන්ද පැවිදි වුනේ? ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. කුලේ ගෝත්‍රයේ මොකද්ද? ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනේ කෙනෙකුට ඇවිදින්න. ඒ ස්ථානේ ගස් තියෙනවා. කුටි නෙමෙයි. ගස් තියෙනවා. රුක්ෂ මූල වෙලා තමයි වැඩේ කරගන්නේ. කුටි තියෙනවා. හැබැයි අපිට නම් කුටි වල අවශ්‍යතාවයක් නැහැ. මේ මහා ධනස්කන්ධයක් අතහැරී පින්වතුනි ආයේ කුටි බලාපොරොත්තු වෙන්නේ තුන් චීවරයයි පාත්‍රයයි අරගෙන රුක්ස මූලයකට යන්නේ. එහෙම කරන්න කැමති භික්ෂුණීන් වහන්සේලා තියෙනවා. නමුත් අපි උන්දමාවියන්ට කියලා තියෙන්නේ නුඹලාට ඒක උරුම නැහැ. ඇයි? කාමාතුරයගේ පිරිත ලෝකයක් නෙමෙයි. ඒක නිසා උන්වහන්සේලා උදෙසා ආරාමයක් කරවල CCTV පද්ධති පවා ඒවට දාලා පූර්ණ ආරක්ෂාව සපයන්න අපේ පහත් මාත්මීන් සූදානම් වෙලා ඉන්නේ. ඒකයි මම කියන්නේ දෙන්නේ හැම ප්‍රත්‍යක්ම දෙනවනම් ඔබට තියෙන එක දෙයයි මේ කරගන්න. නිවන් දකින්න. නිවන් දකින්න. ඒක උදෙසා සද්ධර්මයේ කතා කරද්දී දෙන්නේ හොඳට අහග. හොඳට අහග. මම දැන් කියනවා මේක අහගන්න ඕනි මිදි. ඒ විදිහට මේක අහගෙන කොහොම හරි අද දවසේ අදිස්ථාන කරන්න මම සෝතාපන්න වෙනවමයි කියලා. ඒකට වීරියක් තමයි ඕනේ. කොහොම හරි මම ඔබට උදාහරණ උපමා උපමේ ලක්ෂයක් කියන්න. තේරෙනකම් කියන්න. එලි වෙනකම් බණ කියන්න. වීරවන්තයෝ ඉන්න. ඒකයි මම කියන්නේ. ධර්මයයි ඔබයි ආරාමයක පැවිදි වෙන්න ඉන්න ධර්මයේ දැනගත්තේ නැතුණාට කමන්නේ. වීරිය තියෙනයි. වීරිය. ධර්මයේ දෙන්න. වීරය යෝනේ. ඒ වීරිය තියෙනයිට මේක කරගන්න පුළුවන්. එක බින්දුවක් හිතන්න එපා මහා රහතන් වහන්සේලා ලෝකේ නැහැ කියලා. එක බින්දුවක් හිතන්න එපා මහා රහතන් වහන්සේලා ජීවතුන් අතර නැහැ කියලා. උන්වහන්සේලා බැඳ ඉන්නවා ඉස්සරහට ලක්ෂ ගණනින් දිවි වෙන නියපිටයි. ඒක නිසා එක මොහොතකවත් සිංහතුනි අර විස බීජ නම් ලෝකෙට දෙන්න එපා. ලොකු විස බීජයක් දෙනවනේ ගොඩක් අය. මේ අත්නවේදී අරිහත් වෙන්න බෑ කියලා. ඉතින් කවුරු හරි අරිහත්ත්වේ ප්‍රකාශ කළොත් එහෙනම් මොකද වෙන්නේ? කෙලින්ම පිස්සෙක් ගන්නට නේද දාන්නේ. පිස්සුව හැදිලා අරිහත්ත්වේ ප්‍රකාශ කරන අයත් ඉන්නවා. මාර බන්ධන වලට අහු වෙලා අරිහත්ත්වේ ප්‍රකාශ කරන අයත් ඉන්නවා. ඒ වගේම පින්වතුනි මහා උත්තරයෝත් ඉන්නවා. උන්වහන්සේ අරිහත්ත්වේ ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් අසුරු කරන අය දන්නවා උන්වහන්සේ ළඟේ සත්‍ය මොකද්ද කියලා. උන්වහන්සේ අපි ඉන්නවා පැහැම තමයි දැනගන්නේ. උන්වහන්සේ අරිහත් උන්වහන්සේලා කියලා. එහෙනම් දැන් අර විස බීජය මුලින්ම අයින් කරගන්න ඕනේ. ඔබ දෙන්න එපා සමාජයට විස බීජය. අපි පුළුවන් තරම් උත්සාහ කරමු ඒ විස බීජ සමාජයෙන් අයින් කරන්න. ඒ තමයි අරහත් වෙන්න බෑ නිවන් මඟ නැහැ කියලා. ඒක පින්වතුනි මහා දරුණු පාපයක්, මහා දරුණු මුසාවාදයක් ඒක. නිවන් මඟ නැහැ කියලා එහෙම කවුරු හරි කියනවනම් මහා දරුණු මුසාවාදයක්. සමහර අය ඉන්නවා පින්වතුනි නිවන් දකින්න හරිය කැමැත්තෙන් ඇවිල්ලා try කරනවා ඒක. අවුරුදු දෙක තුනක් try කරලා ඉවර වෙලා තමන්ට නිවන් දකින්න බැරි වුණාම ඒක නා තමන්ගේ ශිෂ්‍ය පිරිසට කිව්වොත් එහෙම මං try කළා බලව් නිවන් දකින්න බෑ. ඒ කියන්නේ නිවන නැහැ කියලා. කොච්චර වැරදිද බලන්න. අස්සජී මහරහතන් වහන්සේ ගුරු උනේ කාටද? සාරිපුත්‍රයන් වහන්සේ. සාරිපුත්‍රයන් වහන්සේ කියන්නේ කවුද? තථාගතයන් වහන්සේට පස්සේ හිටපු මහා පරම ශ්‍රේෂ්ඨයා. උන්වහන්සේ නේද ප්‍රඥාවෙන් අන්ද? නමුත් උන්වහන්සේගේ ගුරු කවුද? උන්වහන්සේගේ ගුරු කවුද? මේ සාමාන්‍ය රහතන් වහන්සේලා. එහෙනම් දැන් ගුරුවරයන්ට බැරි වුණා කියලා ශිෂ්‍යයන්ට බැරි වෙන ක්‍රමයක් තියෙනවද කොහෙද? අනේ නෑ, මෙතන ඉන්න පුළුවන් සත් අවුරුදු දරුවේ. අපිත් එක්ක ඒක බැවිද්දට ඇවිදින්න. අපි අරිහත්ත්වේ සාක්ෂාත් කරන්න කලින් ඒ උත්තරේ අරිහත්ත්වේ සාක්ෂාත් කරන්න පුළුවන්. එහෙනම් ඒ උත්තරයටයි මේ ධර්මාදනයේ උරුම. ඊට පස්සේ අපි උන්වහන්සේගේ පාද මූලේ වාඩි වෙමු. වාඩි වෙලා ඉන්න උන්වහන්සේගෙන් බණ අහලා අපි මොකක් හරි කරගන්න. ඒතුළු ඩික් කරගන්න. එහෙමයි මේ ආරවිණේ යන්නේ. ඒක නිසා පින්වදිනි පළමු ඉල්ලීම තමයි අර අදහස මේ සමාජයෙන් තුරන් කළා දාමු අපි. අපි මිනිසුන්ට ශක්තිය දෙමු, වීර දෙමු, මේක කරන්න පුළුවන් කියලා. මම ඔප්පු කරලා පෙන්නන්නම් ඔබට. මේ කරපු උත්තරේ ඉන්නවා. ධාතුන් වහන්සේලා ඔන්නම් මම පෙන්නන්නම්. ඒකයි මම කියන්නේ. බොරුවට නෙමෙයි, රැවටෙන්න හදනව නෙමෙයි අපි කවුරු. ඉතින් ඒ උත්තරයන්ට පුළුවන් වුණා නම් ඇයි ඔබට බැරි? සමහර උත්තර ටිකක් වයසට ගිහිල්ලා ලැබෙදලා තියෙනවා. මහා වයසට නෙමෙයි, මැදිරිය පැනලා. ඉතින් තරුණෙක් වැඩි දියුණුවක් නැහැ. කොච්චර කල් දිනවද මේක කරගන්න? නේ නේ ඒ කාන්තෙන්ම පුළුවන්නේ. ඒකයි. ඉතින් කොහොම හරි බින්දුදෙනි මේක උදෙසා දහම් කතා කරමු. එහෙනම් අද දැන් මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරද්දී පළවෙනිම දේ තමයි බින්දුදෙනි මේ කියලේම හොඳට අහගන්න. කවුරු හරි කහින්න පුළුවන්. ඒ කහින එක ගැන හිතන්න යන්න එපා. ඒකට දැන් කාසේ හැදිලාද? ඒකට මොකද්ද ලෙඩ IDH හිඳාන්නේ වේද? ඔය එකක්වත් හිතන්න එපා. කහින එක නයි මොකද අල්ල නවත්තන්නේ. ඒක ගැන හිතන්න එපා. අද ඔය කොච්චර කිව්වත් තව ටිකකින් ෆෝන් එකක් රින් වෙනවා. ඔය අපේ ආච්චි අම්ම කෙනෙක් එහෙම ෆෝන් එකක් ගෙනල්ලා ඇති. ඕක් කරගන්න දන්නේ නැති වෙලෙ සමහර වෙලට. දරුවෝ ෆෝන් එකක් දුනා අම්මේ අපේ ඉන්නාම කතා කරන්න මම ඇවිල්ලා අයියන්නම් කියලා. දැන් මේ ෆෝන් එක ළඟ තියන් ඉන්නවා. ඕෆ් කරන්න දන්නේ නැහැ. ඉතින් ඒ ෆෝන් එක රින් වුණා වරදක්ද මේකට? අපි ලොස් කියන්න ඕනේ මේකට. නෑ. එහෙනම් ඒකත් රින් වෙයි. ඔබ සත්‍ය නැතුව මේක අහන්න. එහෙනම් පළවෙනි කාරණාව තමයි හොඳට බින්දුතුලින් මේ ධර්මයේ අහන්න. මේ කියන්නේ මොකද්ද කියලා. ඒක තමයි පළවෙනි දේ. දෙවෙනි එක තමයි මේ අහන ධර්මයේ තර්ක කරන්න මේ මොහොතේ. හිත ඇතුලෙන් තර්ක කරන්න මේ කියන හැම දෙයක්. තර්ක කර කර තර්ක කර කර බලන්න මේ එකට එකක් ගැළපෙනවද? මේ ධර්මයේ අතක්කා වචරයි. අතක්කා වචරයි කියන්නේ මොකද්ද? අතක්කා වචරයි කියන්නේ මොකද්ද? තර්ක කරන්න එපා කියන එකද? නෑ. අතක්කා වචරයි කියන්නේ තියෙන්නේ තර්ක කරලා වෙනස් කරන්න බෑ කියන එක. එහෙනම් ධර්මයේ තර්ක කරන්න. ධර්මයේ තර්ක කරන්න නැතුව නිවන් දකින්න බෑ. ධර්මයේ පුළුවන් තරම් තර්ක කරන්න. තර්ක කරන තර්ක කරන තර්ක කරන බලන්න මේ න්‍යාය න්‍යාය ධර්මයන් කොච්චර ගැළපෙනවද කියලා. එහෙදියෝ වෙන්නේ පාරවෝ. මේ කියන හැම එකක්ම එහෙයි කියලා පිළිගත්තොත් ඔබට නිවන් දකින්න බෑ. එහෙනම් දෙවෙනි කරුණ කිව්වේ මොකද්ද? ධර්මයේ තර්ක කරන්න. තුන්වෙනි කරුණ තමයි මේ අහගන්න ධර්ම න්‍යාය ධර්මයන් තමන්ගේ ජීවිතයට දාගන්න. තමන්ගේ තියෙන අත්දැකීම් වලට දාගන්න. දදා බලන්න මේ කියන ඒවා හරිද කියලා. ජීවිත අත්දැකීම් වලට දාගන්න මේවා. ඔබට නිවන් දකින්න බෑ ඔබගේ ස්වාමි පුරුෂයාගේ අත්දැකීම් වලින්. ඔබගේ යාළුවාගේ අත්දැකීම් වලින්, බිරිඳගේ අත්දැකීම් වලින් නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් මේ ධර්මයේ ඔබ තුලින් දැකිය යුතුයි. ඔබගේ අත්දැකීම් සම්භාරයක් තුලින් මේ ධර්මයේ දැකිය යුතුයි. එතකොට තමයි පින්වතුනි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. මම උදාහරණකින් කියන්න. ඔබගේ හොඳම යාළුවෙක් ඇවිල්ලා ඔබට කියනවා, ඔය අල්ලපු ගෙදර ඉන්න මහත්තයා පිට්ටොකට්කාරයෙක් කියලා. යාළුවා කියපු නිසා ඔබ විශ්වාස කරනවා. හැබැයි විශ්වාස කළාට කොච්චර කළත් ඔබගේ හිත කියනවා එක දෙයක්. එහෙම නැද්ද මල්ලා? එහෙනම් පින්වතුනි ඇත්ත නොදැනීම කියන තැන ඔබ ඉන්නව නේද? ඇත්ත නොදැනීම කියන්නේ පින්වතුනි අවිද්‍යාව. එහෙනම් ඔබට ඒක පිළිබඳ විශ්වාසයක් ජනිත වුණාට අවිද්‍යාවෙන් නිදින්නේ තාම. එහෙනම් තාම ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා කියන්නේ පින්වතුනි ප්‍රත්‍යය ෂය වෙනවා කියන එක. මොකද්ද ප්‍රත්‍ය? අවිද්‍යාව ප්‍රත්‍ය. අවිද්‍යාව ප්‍රත්‍ය ෂය වෙලා යනවා. අන්න ප්‍රත්‍යක්ෂ වුණා. එහෙනම් දැන් මේ කරුණ සම්බන්ධව පුංචි අවිද්‍යාවක් තියෙනවා. දැන් මේක ගිහින් ඔබ බිරිඳගෙන් අහනවා. බිරිඳක් කියනවා ඔව් කියලා. බිරිඳ කියන්නේ බිරිඳගේ අත්දැකීම්. බිරිඳ දැකලා තියෙනවා. බිරිඳ කියනවා ඔව් කියලා. ඒත් ඔබට විශ්වාසද මේක? විශ්වාසයක් තියෙනවා නමුත් තාම 100%ක් නෑ. තාම ප්‍රත්‍යක්ෂ වුණේ නෑ. ඇයි ඒ? බිරිඳගේ අත්දැකීම් වලින් පුළුවන් ඔබට නිවන් මේ ඔබට ඒක අවබෝධ කරගන්න බෑ. ඔය කොච්චර කිව්වත් ඒක හොඳයි කියලා 100%ක් හරි තියෙන ඔලුවේ. ඔය 100%ක් හරි තියෙන ඔය සැකේ නැති වෙන්නේ කවදද? කවදද? ඔබගේ අස්පනා පිට ඒක පොඟල් ගන්නවා. අන්න දැක්කා. දැන් අර කියපු එක දැම්ම අර තමන්ගේ තියෙන අත්දැකීමට දාපු ගමන් මොකද මේ ගැළපීලා ආවා හරි ඌපිල් පොබල් කාලය දැක්කද ප්‍රත්‍යශේලෙච්ච. එහෙනම් බණ කියන ඒවා කියන්නේ නිකන් අහන වැඩක් නෑ. මම මේ ඔබට බණ ඉස්සරහට ඇවිල්ලා බණ කියන පළවෙනි වතාවනේ. අදින් පස්සේ ඕනේ කෙනෙක්ගේ බණ අහන්න ඔය සිවුරු කොටවල එන්නෙන්න එපා. මේ තථාගත සාසනය හාමුදුරුවන්ගේ සාසනයක් නෙමෙයි, දේශකයන්ගේ සාසනයක් නෙමෙයි. සිවුරු කොටවල එන්නෙන්න එපා. තථාගතයන් වහන්සේගේ සරණ ලබන්න, ආර්ය මහා සංඝරත්නයේ සරණ ලබන්න, ධර්ම රත්නයේ සරණ ලබන්න ගමන. ඒ කියන්නේ සිවුරු කොටවල එන්න එපා කියන්නේ ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ කියන බණ අහන්නේ නැහැ. ඔය කොහේ හරි ඩීජේ කියනවා නම් බණ ඕම් ඕක ගිහින් අහනවා. එහෙම කරන්නේ නැපා. හැමෝගෙම බණ අහන්න. අපි අහවලාගේ විතරයි බණ අහන්නේ, අපි අහවන්නිත් අයගේ බණ අහන්නේ. එහෙම කොච්චර ඉන්නවද බලන්න මේ ලෝකේ. හරි මෝඩ මිනිස්සු. ඒ මිනිස්සු අද හිර වෙලා ඉන්නවා පින්විතනි. අර ගලේ පහරපු බලල්ලු වගේ ධර්මයේ නැගෙනවා එන්න විදියක් නැහැ. ඇයි? අර මුලින් කියපුවා නිසා දැන් සමාජෙට එන්න විදියක් නැහැ. අතහැරලා දාලා එන්න විදියක් නැහැ. ඒ වෑම පල්වෙලි ඉන්නවා. ඒක නිසා කවදාවත් ඒක කරගන්න එපා ඔබ ජීවිතේ. හැම උතුමෙක්ගේම බණ අහන්න. සුපර් මාකට් තියරි එක පාවිච්චි කරන්න. මොකද්ද සුපර් මාකට් තියරි එක කියන්නේ? ඔබ සුපර් මාකට් එකට ගියාම ඕකේ තියෙන බඩු ඔක්කොම ගන්නවා නේ? ඔබට ඕනෙක විතරනේ ගන්න. අනිත් ඒවා එහෙම්මම තියෙනවා. ඒකට බයිනවද? මොනවද මිනිහ මං ඇන්කර් එකක් ගන්න ආවේ උඹ net spread තියලානේ කියලා කියනවා නේ? සුපර් මාකට් කාරයන්ට බයින්නේ නෑනේ. ඒව නෑ. එහෙනම් ඔබට අවශ්‍ය දේ විතරක් ගන්න. අනවශ්‍ය දේ අතහැරලා අනවශ්‍ය දේට බයින්න යන්න එපා. බණ පැය එකමාරක් ගහද්දී පැය එකමාරට විනාඩි 5ක් තිබුණා නම් හොඳ දෙයක් ඔබට ගන්න. ඒ හොඳ දේ ගන්න. අර පැය එකයි විනාඩි 25ට බයින්න යන්න එපා. එන ඔබට ඉවර තියෙන හැම වෙලාවකම බණ අහන්න පිංවිතුනේ ඕන කෙනෙක්. හැබැයි මතක තියාගන්න බණ අහද්දී මේ කියපු ක්‍රමවේදය අනුගමනය කරන්න. පළවෙනි එක මොකද්ද? බොහොම සිහියෙන් ඉඳගෙන බණ ටික අහන්න. සිහියෙන් ඉඳගෙන. දෙවෙනි එක තමයි, දෙවෙනි එක මොකද්ද කිව්වේ? ඈ? දෙවෙනි එක මොකද්ද කිව්වේ? තර්ක කරන්න. තර්ක කරන්න. ඇතුලෙන් තර්ක කරන්න. මේක මේ ගැළපෙනවද? තර්කලේ නැත්නම් තේරෙනවද ගැළපෙනවද? භවපත්‍ය ජාති කියලා කියනවා. ඔක තර්ක කර කර බලන්න ඕනේ භවයේ ජාති හැදෙන්න පුළුවන්. තර්ක කර කර බලන්න. ඒ තර්ක කරන්නේ තව වාසියක් තියෙනවා. තුන්වෙනි කාරණාව ඒක දාගන්න කොහෙටද? තමන්ගේ ජීවිත අත්දැකීම් වලට. තමන්ගේ ජීවිත අත්දැකීම් වලට මේක දාගත්ත එක මම පින්වදින මෙච්චර වෙලා විශ්වාසයෙන් ගත්ත එක ප්‍රත්‍යක්ෂ වෙනවා. උදාහරණයක් විදිහට මම කිව්වොත් එහෙම දරුවා දුකයි. දරුවෝ ඉන්නාට පුළුවන් ටක් ගාලා මොකක් කරන්නද? ටක් ගාලා ඇතුළට දාලා බලන්න. එතකොට තේරිලා ඒ දුකද නැද්ද කියලා. දැන් නම් දුක නැහැ ඔබට, මම දන්නවා. දැන් දරුවා දුක නැහැ නේ? නෑ. මං කිව්වට පස්සේ තේරෙයි. දරුවෝ ඔබට දුකක් වෙන ආකාරයෙන් පැහැදිලි කරනවා. දුක්ඛ ආර්ය සත්‍ය දකින්න කම් පින්වලදී ඔය දුක දුක විදිහට පේන්නේ. දුක මහා ආස්වාදයක් විදිහට පේන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය දකින්න. ඊට පස්සේ හරි. හතරවෙනි කාරණාවක් තියෙනවා. මෙන්න මේකනම් හරියම වැදගත්. ඒකට තමයි කියන්නේ පිළිදෙන යෝනිසෝ මනසිකාරය. යෝනි ඉසතේ මනසිකාර කරන්න ඕනේ. ඔන්න ඔතන වරද්ද ගන්න එපා. එළඹි සිටි සිහිය කියලා කිව්වට ඒ වචනත් එක ගැටෙන්න යන්න එපා. දෙන්නේ එහෙම එකක් තියෙනවා. ඒක මට පැත්තකට දාන්නකෝ. මම තව ටිකක් ගැඹුරින් ඕක කියන්න. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ යෝනි ඉසතේ මන ඉසිකාර කරනවා. යෝනි ඉස, යෝනිය කියන්නේ උප්පත්තිය හදන තැන. උප්පත්තිය හදන තැනේ මුදුන, ජාතියේ මුදුන මොකද්ද? ජාතියේ මහා පහන් ටැබ් මොකද්ද? ලංකා බැංකුවනේ මොකද්ද? අවිද්‍යා තෘෂ්ණා. යෝනි ඉස කියන කීමේ පින්වතනේ අවිද්‍යා තෘෂ්ණා දෙක. එහෙනම් අවිද්‍යා තෘෂ්ණා දෙක කැඩෙනකල් අර මුදුන කැඩිල යනකම් මක් කරන්න ඕනේද? යෝනි ඉස මනස කාර කරන කේ එක. මුදුන කැඩිල යනකම් මේ ධර්මෙ මෙනෙහි කරන්නේ මොහොතේ. ඒ ඒ දේවල් පිළිබඳ අවිද්‍යා තෘෂ්ණා තියෙනවා නම් ඔන්න ඔබ කැඩෙනකල් මනසිකාරක මනසිකාර කරනවා කියන්නේ ඒ මන ඒකෙම පවත්වාගෙන ඉන්නවා. ඒක වරමුණු කරගෙන ඒකෙම පවත්වාගෙන ඉන්නවා මක් වෙන ගන්න කැඩෙනකම්. කුළුගෙඩි පාර එකක් ගැහුවම බිඳෙන්නේ නැති ගල කැඩෙනකම් අපි ගහනවා නේද? ඒකයි කරන්න තියෙන්නේ. කියන හැම එකක්ම තර්ක කර කර තර්ක කර කර ජීවිතේට දදා අර තැනට ફોකස් කර කර ගහන අවිද්‍යා තෘෂ්ණා කඩල යනවා. එහෙනම් යෝනිසෝ මනසිකාරයේ කියන එක සෝතාපන්න ඵලයට විතරක් නෙමෙයි අරිහත්ත්වයට දක්වාම ඕන එකක්. ඔය කරුණු හතර කරන්න ඔබ දැන් ලෑස්ති නම් අපි කෙලින්ම කතාවට බහිමු. එකක්වත් එහෙයි කියලා ගන්න එපා. මොකද එක උදාහරණයක් නෙවෙයි, උදාහරණ 10 15 තියෙනවා එකකට. ඒවෙන් තේරුම් ගන්න කියන කතාව. දුකට හේතුව මොකද්ද? දුකට හේතුව මොකද්ද? තෘෂ්ණා, තණ්හා, ආසාව ආදී වශයෙන් තියෙනවාද? දුකට හේතුව තණ්හා. දුකට හේතුව තණ්හාව නම් මට කියන්න තියෙන්නේ තණ්හා කරන්නේ ඇයි අපි? ඔබ දුක් විඳින්න කැමතිද? දුක් විඳින්න කැමතිද? නැහැ. දුකට හේතුව මොකක්ද එන්න? තණ්හා. ඉතින් තණ්හාවට කැමතිද එන්න? හරියට බලන්න ආයතනෙන් මම කියන්න. ඔබ දුක් විඳින්න කැමතිද? නැහැ. දුකට හේතුව තණ්හාව නේද? තණ්හාවට කැමතිද? කාටවත් නැහැ කියන්න බෑනේ. ඔන්න පොට වැරදිච්ච තැන. කාටවත් දැන් නැහැ කියන්න බෑ. තණ්හාවට කැමති. දුකට අකමැති. එහෙනම් තණ්හාව ඇයි මේ තණ්හාවට අපි කැමති? ඇයි මේ තණ්හාව වෙන්නේ? ඇයි මේ තණ්හාව වෙන්නේ? පින්වතුනි තණ්හා වෙන්න පටන් ගන්න පළවෙනිම දේ තමයි පින්වතුනි එක දෘෂ්ටිය අපි තුල තියෙන. එක දෘෂ්ටිය. ඒ තමයි මේ සියල්ල මම කැමති ලෙස තියනවා කියලා ගන්න එක. මම කැමති ලෙස හැම දෙයක්ම තියනවා කියලා හිතාගෙන ඉන්න දෘෂ්ටිය තුල තමයි ඔය තණ්හාව කියන එක උපදින්නේ. මම කැමති ලෙස හැම දෙයක්ම තියනවා. ඕනෙම තැනක තණ්හාව ඒක තැනට ඇලෙන්නේ මං කැමති විදිහට තියෙයි කියලා හිතාගෙන. වාහනයක් ගන්න යනවා ඔබ. ඔබ ඔය වාහනේ ගන්න යද්දී ඔබ ඔය වාහනේට තණ්හා වුණේ ඇයි? ඔය වාහනේට තණ්හා වුණේ ඇයි? දෙවි කෙනෙක් ඇවිල්ලා ඔබට පෙන්නන ඔබ ගන්න යන වාහනේට හෙට වෙන දේ. පවුල යන්න එක්කම යද්දී කන්ටේනර් එකක් කාර් එකට වැල්ලා ඔක්කොම චොප්ප වෙලා යනවා. දැන් ඔබේ කාර් එක ගණීද? ගණීද නෑ. එහෙනම් ගන්න වෙලාවේ මොකද්ද තිබ්බේ හිතේ? ගන්න වෙලාවේ මොකද්ද හිතේ තිබ්බේ? දැන් ඒ හිතේ තිබ්බේක වෙයි කියලා. මොකක්ද හිතේ තිබ්බනේද? ඒ හිතේ තිබ්බේක වෙයි කියලා. හිතේ තිබ්බේ වාහනය පිළිබඳ ඔබගේ කැමැත්ත. මේ ලෝකෙට වාහනයක් ආවනම් ඒ වාහනේ මෙසේ විය යුතුයි කියලා හිතේ බැහැගෙන තියෙනවා පිටත. කරවිල ටිකක් ඇවොත් ඔබ බලාපොරොත්තු වෙන්නේ පැණි රසද්ද තිත්තක්ද? දැක්කද? එහෙනම් කරවිල ටිකක් කද්දිත් ඔබගේ හිතට එනවා මොකද්ද? මේ මෙසේ විය යුතුයි. දැක්කද? මේ මං හිතන් ඉන්න විදියට වෙන්න ඕනේ. මං හිතන් ඉන්න විදියට නොවුනොත් මොකද වෙන්නේ? ඔන්න ගැටෙන්න ගන්නවා. මං හිතන් ඉන්න විදියට වුණොත් ඇලෙන්න ගන්නවා. තව උදාහරණ ගමු. ඕක සියුම් තැනක් පිළිබඳව මේක හරියට තේරුම් ගන්න ඕනේ. නැත්නම් තථාගතයන් වහන්සේ මහා ශ්‍රේෂ්ඨ වචනයක් ඔතනට දාන්නේ නිවන් දකින්න. මේක හරියට දැනගන්න. තණ්හාවෙන් නියයි කියලා. තව යන්න දැන්. වඳින්න ගිය දේවාලයේ හිඟලා වැන්නාසේ කියලා කියනවා. දේවාලයක් වඳින්න යන කෙනෙක් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? හොඳක් නේද? එහෙනම් දැන් දේවාලේ වඳින්න යනකොටම හිතේ බැහැගත් දෘෂ්ටිය මොකද්ද? ඈ දැන් අර හිතන් ඉන්න විදිහ වෙයි. ඒක නේද? ඒක නොවේ ඉහි කඩාවැන්නාම ඒක නේද හැදිලා තියෙන්නේ බලින්න ගිය දේවල් ඉහි කඩා වැන්නා වගේ කියලා. අන්න ගැටිලා තමයි ওই වචනේ කිව්වේ. තව උදාහරණයක්. ඔබගේ දරුවා දෙන්නේ කසාද නැදලා ඒ දෙනා හිතනවා මේ දරුවෙක් හදමු කියලා. දරුවෙක් හදන්න තීරණය කළා. ඉන්නකොට ඔන්න දෙවි කෙනෙක් පහළ වෙලා ඉන්න වෙලාවේ කියනවා දෙවියෝ අපිට දරුවෙක් දෙන්න. ඒ දෙවියෝ දරුවව පෙන්නනවා ඔබට දෙන්න යන. ඔළුවෙන් භාගයක් විතර තියෙන. කන් දෙකක් නහයක් එහෙම හරියට නැති. පාන්සු පිසාචෙක් වගේ කොල්ලෙක්ව පෙන්නනවා. මේක තමයි උඹලගේ දරුව විදිහට එන්නේ. ඔබ ගන්නවද? ඔබ ගන්නවද? හොඳටම විශ්වාසද ගන්නෑ කියලා? ගන්නෑ. එහෙනම් දැන් ගත්තේ එන එක දැනගෙන දරුවෝ ඉන්න අම්මල ඔන්න තත්තක් ගාලා දාගන්න තමන්ගේ ජීවිතේට මේ කියන එක. ඔබ දැන් ගත්තේ එන්න ඉන්න එක මොන වගේද කියලා දැනගෙන නෑ. මොකක්ද මේ වෙලාවේ තණ්හා උනේ ඇයි ඒකද? කැමති විදිහට වෙයි කියලා. ඔබගේ හිතේ තිබුණා කැමති විදිහ. ඇයි? දෙන්නත් එක ගියා අක්කලෑගෙද? අක්කලෑගෙද ඉඳගෙන ඉන්නකොට අක්කගේ පුංචි දුව හුරතලේට දුවගෙන ආවා එතනට. ඔය ඔක්කොම ටික දැකගත්තා. දැන් ඔළුවේ දැහැලා ඉන්නේ මොනවද? ඔන්න කැමැත්ත. දැන් බය නැතුව අරකට ඇලෙනවා. ඇයි? හිතන් ඉන්නේ මොකද්ද? කැමැත්ත වෙයි කියලා. තව උදාහරණයක්. කාට හරි ඕන වෙනවා රට රස්සාවකට යන්න. දැන් රට රස්සාවට ඇලෙන්නේ මෙයා. තණ්හාවනේ ඇයි? එයා කැමති විදියට ඔක්කොම වෙයි කියලා. එක පාට දෙවි කෙනෙක් පෙන්නනවා රට ගිය ගමන් වෙලදී. එයාපෝට් එකෙන් බහිනකොටම ටැක්සි එකට කකුලාව වෙලා කකුල් දෙක කල්ල යනවා. එතනින් යන සදාකාලික අප ගන්නයි. ඔබ රටේ අයද? ඔබ රටේ අයද? නෑ. එහෙනම් දැන් රට යන්න ඔච්චර ආස වුණේ. රට යන්න මෙච්චර ආස වුණේ ඇයි? ගෙවල් දොරවල් විකුණලා ඔක්කොම කරලා රට යන්න ආස වුණා. හේතුව මොකද්ද? අර තමන් වසඟේ තියෙයි කියලා හිතුණා. තමන්ගේ කැමැත්ත වෙයි කියලා හිතලා තමයි මේකට හැම තිස්සෙම අපි දෙයකට ඇලෙන්නේ. පාරේ යනවා කෙල්ලේ. කොල්ලෙක් ඔය කෙල්ලව දැක්කහම මේකට ආස හිතෙලා කොහොම හරි උත්සාහ කරනවා නේද ගෙදර ගියේ බිරිඳ කරගෙන. ගෙනල්ල සතියයි නේද උන් පවුල් කන්නේ. ඊට පස්සේ එපා වෙනවා නේද? ඇයි මුලින් එපා වුනේ නැත්තේ? මුලින් එපා වුනේ නැත්තේ ඇයි? අර කෙල්ලව දැකපු ගමන් මේකට හිතුනේ මොකද? දැන් මේක මං ගෙදර අරන් ගිහිල්ලා ගෑනි කරගත්තාම ඒක අර එවල හිතන් ඉන්න සිහින මාලිකා ටිකක් තියෙනවා. ඒ ටික එහෙමම වෙයි කියලා. ඒ කාන්තාව ගැන හිතන් ඉන්න ටිකක් තියෙනවනේ. ඕම ඔය ටික එහෙමම වෙයි කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඔය ටික එහෙමම වෙයි කියලා හිතාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? ඒකට තණ්හාවයි. ඉතින් ඔබ කැමති දෙයට නෙමෙයිද ඔබ තණ්හා? ඔබගේ දූටද එහා ගෙදර දූටද වැඩිපුර ආස? කාටද වැඩිපුර ආස? තමන්ගේ දුවට. එහෙනම් ඔබ කැමති දෙයට තමයි තණ්හා. එහෙනම් ඔබ කැමති දේ වෙනවයි කියලා දෘෂ්ටිගත වෙනකොට මොකද වෙන්නේ? ඒකට තණ්හාව තණ්හාව වෙනවා. එහෙනම් පින්වතනි මේ ලෝකේ ඇලීමක් තියෙනවනම් ගැටීමක් තියෙනවනම් ඔය දෙකටම හේතුව තමයි ඔය ගත්ත මුලා දෘෂ්ටි. යමක් අපි වශයෙන් තියෙනවා කියලා හිතා ගත්තහම අපි වශයෙන් තියෙද්දි ඇලෙනවා. නැති වුණහම මොකද වෙන්නේ? ඔබගේ දරුවා ඔබ කියන දේ අහගෙන ඉස්කෝලේ වැඩ කරගෙන ඉන්නකම් කාගේ දරුවද? මගේ. ගංජා පොඩ්ඩක් එහෙම ගහලා ආවොත්? ගංජා පොඩ්ඩක් එහෙම ගහලා ආවොත් ඌ කාගේ දරුවද? විවිධ වචන වලින් ඔබ කියන්නේ උඹනම් මගේ එකෙක් නෙමෙයි කියලා. දැක්කා. ඇයි ඔබගේ කැමැත්තේ ඉන්න කල ඇලිලා තියෙන්නේ? කැමැත්තට නැති වෙච්ච ගමන් ගැටෙනවා. මෙන්න මේකේ පින්වතුනි හොඳට තේරුම් ගන්න ඕන එක දෙයක් තියෙනවා. ඇලෙනවා සහ ගැටෙනවා කියලා දෙකක් තියෙනවා. ඔය දෙකම වෙන්නේ මොකක් හින්දාද? ඇලීම ගැටීම කියන දෙකම වෙන්නේ මුලාව හින්දා. මුලාව නිසා තමයි ඇලීමකුයි ගැටීමකුයි කියලා දෙකක් තීරණය වෙන්නේ. ඇයි රහතන් වහන්සේ ඇලෙන්නේ නැත්තේ ගැටෙන්නේ නැත්තේ? මුලාවක් නැති නිසා. මුලා වෙලා නැහැ. යමෙක් මුලා වුණා නම් පින්වතුනි ඇලෙනවා ගැටෙනවා. මොකක්ද එහෙනම් ඔය කියපු මුලාව? මුල ආව තැන ගිහිල්ලා බලන්න කොහෙ තියෙන්නේ කියලා. කොහෙද මුලාවේ? අවිද්‍යාව. අවිද්‍යාව මොකද්ද පින්වතුනි? සරලවමට කියන්නේ මොකද්ද අවිද්‍යාව කියන්නේ කියලා? මොකද්ද අවිද්‍යාව කියන්නේ? ඇත්ත ඇටි සැටියෙන් නොදැනීම. ඇත්ත ඇටි සැටියෙන් නොදැනීම. යථා භූත ඥාන දර්ශනේ නැහැ. යථා භූතව ලෝකෙ මොකද්ද ඇත්ත කියලා පේන්නේ නැහැ. ඒක තමයි අවිද්‍යාව. මේ සරලව මම කියන අවිද්‍යාවට දෙන්න පුළුවන් නිමුත් ඕන තරම්. මහා විග්‍රහ තියෙනවා අවිද්‍යාවල අටුවාවල අවිද්‍යාව ගැන. නමුත් සරලව ගත්තොත් එහෙම අවිද්‍යාව කියලා කිව්වෙ මොකද්ද? ඇත්ත ඇටි සැටියෙන් දන්නේ නැහැ. ඇත්ත ඇටි සැටියෙන් දන්නේ නැහැ කියලා කිව්වෙ තියෙන්නේ ඒක නම් අවිද්‍යාව. මොකද්ද විද්‍යාව? මොකද්ද විද්‍යාව? ඇත්ත ඇටි සැටියෙන් නොදැකීම නම් විද්‍යාව කියන්නේ. මේ අවිද්‍යාව කියන්නේ මොකද්ද? විද්‍යාව එහෙනම් ඇත්ත ඇටි සැටියෙන් දැකීම. එහෙමනම් දැන් මට ඔබ කියන්න මේ ඇලීම් ගැටීම් දෙකටම හේතුනේ අර මුලාව හේවත් අවිද්‍යාව නේද? එහෙනම් ඒ අවිද්‍යාව උනේ තමන් වශයෙන් තියෙනවා කියලා ගන්න මුලා දෘෂ්ටිය නේද? ඒකනම් අවිද්‍යාව හේවත් ඇත්ත නොදැනීම. මොකද්ද තියෙන්නේ ඇත්ත? මොකද්ද එහෙනම් ඇත්ත? ඇත්ත ඇටි සැටියෙන් නොදැනීම කියලා කිව්වේ තමන් වශයෙන් තියෙනවා කියලා ගත්ත මුලා දෘෂ්ටිය නම් මොකද්ද කියන්නකෝ? ඇත්ත අපි බලමු. අපි බලමු. දැන් කියන්න එපා තමන් වශයෙන් පවතින්නේ නැති එක කියලා. ඒක කියන්න එපා. ඒක ධර්මතාවය. ඒක අපි අවබෝධ කරගන්න. ඔන්න ඔය අවිද්‍යාව දුරු කරන්න තමයි මේකෙන් තථාගතයන් වහන්සේ ළමක් ලෝකෙ බිහිවුණේ. උන්වහන්සේගේ දේශනාව කැටි කරලා ගත්තහම කියනවා හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්ඡති. යේ ධම්මා හේතු පපවා තේසං හේතු තථාගතෝවා තේසං චයෝ නිරෝධෝ ඒවං වාදී මහා සම්බුත්. මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ වාදේ හේතුඵල වාදේ. හේතුඵල වාදේ තේරුනේ නැත්නම් ඔබට නිවන් දකින්න වෙන්නේ නැහැ. පටිච්ච සමුප්පාදයේ තේරුම් නැත්නම් නිවන් දකින්න බෑ. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් පටිච්ච සමුප්පාදයේ දකින්නවා නම් හෙතෙම ධර්මයේ දකින්න. එනවා ඔබට ධර්මයේ දැක ගන්න ඕන නම් තින්විතේ ඒ කාන්තේම පටිච්ච සමුප්පාදයේ දකින්න ඕනේ. හැබැයි පටිච්ච සමුප්පාදයේ දකින්නවා කියලා දකින්න යන්න එපා. අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප මේ වෙලාවේ. මේ වෙලාවේ උච්චර ගැඹුරට යන්න අවශ්‍ය නැහැ. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්ඡති. ওই ටික හොඳට ඕම ඇති. හොඳට අහන්න එතකොට ඔබට තේරෙයි අවිද්‍යාව මොකද්ද විද්‍යාව මොකද්ද කියලා. අවිද්‍යාව නම් තමන් කැහැ තමන්ගේ කැමැත්තේ තියනවා කියලා ගත්ත එක තමයි අවිද්‍යාව. දැන් බලමු විද්‍යාව මොකද්ද කියලා. ඇත්ත මොකද්ද කියලා. හේතුම් පටිච්ච සම්භූතං හේතුන් ගැළපෙලා බැඳීමෙන් විද්‍යාමාන වෙනවා. හේතුන් ගැළපෙලා බැඳීමෙන් විද්‍යාමාන වෙනවා. හේතුම් පටිච්ච සම්භූත හේතු භංගා නිරුද්ධති. හේතු භංග වුණොත් නිරුදා වෙලා යනවා. මෙන්න මේක හොඳට ගන්න. හේතුන් ගැළපෙලා බැඳීමෙන් ඇති වෙනව නෙමෙයි. මේ ලෝකෙ කිසි දෙයක් ඇති වෙන්නේ නැහැ. නැති වෙන්නේත් නැහැ. ඇතිවීමක් නැතිවීමක් මේ සම්බුද්ධ ශාසනයේ පනවන්නේ නැහැ. මං හේතු සහිතව ඔක්කොම පෙන්නනවා. ඇති වෙන්නේත් නැහැ, නැති වෙන්නේත් නැහැ. ඔය දෙකම වෙන්නේ නැහැ. වෙන්නේ පින්වතුනි උදා වෙනවා, බය වෙනවා. නැත්නම් උදා වෙනවා, නිර්ුදා වෙනවා. උදාහරණයක් ගන්න. හැමෝම දන්නව නේද පින්වතුනි, ඔබල හැමෝටම පේනවද මේ ලයිට් එක? ඔබ ගාව තියෙන ලයිට් එකක් බලන්න. මේ ලයිට් එක පින්වතුනි ඇති වෙලාද තියෙන්නේ, නැත්නම් හේතුන් එකතු වීමෙන් උදා වෙවිද තියෙන්නේ? උදා වෙවි. ඇති වෙන දේවල් මේ ලෝකේ නැහැ. මේ ලයිට් එක ඇති වුණා නම් නැති කරන්නේ කොහොමද? මේ ලයිට් එක ඇති වුණා නම් ඔබ හිතනවද ස්විච් එක ඕෆ් කළාට පස්සේ මේක නැති වෙයි කියලා? හොඳ මේ ගැඹුරු තැනක් මේක හොඳට අල්ලගන්න සරලව කියන්නේ මේ. මේ ලයිට් එක ඇති වුණා නම්, මේ ආලෝකය ඇති වුණා නම් ඔබ ස්විච් එක ඕෆ් කළාම එකපාරට මේක නැති වෙයිද? ඉතින් ඇති වෙච්ච දෙයක් කොහොමද පින්වදින ස්විච් එක ඕෆ් කළා කියලා නැති වෙන්නේ? හොඳට තේරුම් ගන්න මේක. මේ ලයිට් එක ඇති වෙලා නම් තියෙන්නේ, මේ ආලෝකය ඇති වෙලා නම් දැන් තියෙන්නේ, මේක ඇති වෙන්න උදව් කරපු එක කැපුවයි කියලා මේක නැති වෙන්න පුළුවන්. ඉතින් ඕල්රෙඩි ඇති වෙලානේ තියෙන්නේ. එහෙනම් මේක ඇති වෙලා නම් තියෙන්නේ දැන් ඔබ ලයිට් බාන්නේ ස්විච් එක ඕෆ් කළා කියලා කොහොමද මේක නැති වෙන්නේ? එහෙනම් පින්වදින මේක ඇති වෙලා නැහැනේ. මක් වෙවිද තියෙන්නේ? උදා වෙවි තියෙනවා. උදා වෙවි තියෙන එකක හේතු භංග කළොත් මොකද වෙන්නේ? ආයේ උදා වෙන්නේ නැහැ. ඉතින් උදා වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ ලයිට් එකට? දැන් ඇති වුණා නැති වුණා නේ? හරි, මේ ඔක්කොම අඳුරු. අපි ස්විච් එක දාපු ගමන් මෙතනට ආලෝකයක් එනව නේද? කොහෙන්ද පින්වතුනි ආලෝකය එන්නේ? මේ දොරෙන්ද අර දොරෙන්ද? කොහෙන්ද ආලෝකය ආවේ? ඉතින් ආලෝකයක් ඇති වෙනව නම් මෙතන කොහෙන් හරි එන්න ඕන නැද්ද? ඒක කොහෙන් හරි එන්න ඕන නැද්ද? එන්න ඕනේ. එහෙනම් පින්වතුනි ආලෝකය ඇති වුණා නෙමෙයිනේ, හේතුන් පටිච්ච වීමෙන් මොකද උනේ? උදා වෙන්න ගත්තා. එහෙනම් හේතුන් පටිච්ච වෙන කල්ම මොකද වෙන්නේ? ඒ කියන්නේ හේතුන් එකතු වෙන කල්ම, ගැළපීලා එකතු වෙන කම්ම උදා වෙවි තියෙනවා. හේතු එකක් හරි නැති වෙච්ච ගමන් නිරුදා වෙනවා. ඒ කියන්නේ ආයි උදා වෙන්නේ නැහැ. උදා වෙන්නේ නැහැ කියන්නේ දැන් ලයිට් නැහැ. තව එකක් ගමු. හැමෝම දැකලා තියෙන නේද ලයිටර් එක කියන්නේ. ඔය ලිපපත්තු කරන්න ගාන ලයිටර් එකක් තියෙනවා. පින්වතුනි ගින්න හැදෙන්නේ කොහොමද? ගින්න හැදෙන්නේ කොහොමද? විද්‍යාඥයෝ හොයාගෙන තියෙන ගින්න හැදෙන විදිය. දාහ්‍ය ද්‍රව්‍යයක් ඕනේ. දහන පෝෂකයක් ඕනේ. ජ්වලන උෂ්ණත්වයක් ඕනේ. එහෙනම් දාහ්‍ය ද්‍රව්‍ය ධන, දහන පෝෂකයේ ධන, ජ්වලන උෂ්ණත්වයේ සමානයි ගින්න. ඔවුද නැද්ද? ඔය සමීකරණේ කොහෙද කියන්නේ ඔබේ කැමැත්ත තියෙන්නේ? ඔය සමීකරණේ කොතනද ඔබගේ කැමැත්ත කියන එක තියෙන්නේ? තියනවද ඔබගේ කැමැත්ත? ඔය තුන එකතු කළොත් ඔබ කැමති කියන එකක් දාන්න ඕනද කියන්නේ? හොඳට තේරුම් ගන්න. මට උත්තර ඕනේ හැබැයි ඔබගේ. ඔය තුන එකතු වෙද්දී ඔබ කැමති කියලා කියන්න ඕනද කියන්නේ? ඔබ අකමැති කිව්වෝ ගින්නේ මේකක් නැද්ද? ඒත් නැහැ. එහෙනම් දැන් ඔබගේ කැමැත්ත අකමැත්ත ඔය සමීකරණේ තියෙනවද? නැහැ. අන්න දැක්කද අවිද්‍යාව? එහෙනම් විද්‍යාව මොකක්ද? හේතු පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. අවිද්‍යාව මොකක්ද? මගේ කැමැත්තට තියෙනවා. මේ අවිද්‍යාවේ එක කොටසක් නේ මම මේ කතා කරන්නේ. පින්වදිනේ කොහෙන්ද මගේ කැමැත්තක් ඕකේ තිබුණේ? හේතු ධන හේතු ධන හේතු සමානයි ඵල. හේතු ධන හේතු ධන හේතු සමානයි ඵල. ඕකේ කොහෙද තමගේ කැමැත්ත තියෙන්නේ? ඕකේ කොහෙද අම්මගේ කැමැත්ත තියෙන්නේ? ලයිටර් එකක් ගහුවා. ලයිටර් එකක් ගහලා ඔබ බටන් එකක් ප්‍රෙස් කරගෙන ඉන්නව නේද? බටන් එකක් අද කරන් ඉන්නව නේද? ඔය බටන් එක තද කරන්නේ ඔබ මොකක්ින්දද දේකට? හේතු මං කරන්නේ. හේතු සපයන්න. ඇයි? හේතු සපයනකල් ඵලය උදා වෙනවා. උදා වෙවි තියනවා හේතු සපයනකල්. හේතු සපයන එක නතර කළොත් මොකද වෙන්නේ? නිර්ුදා වෙනවා. උදා වෙන්නේ නැහැ. නැති වෙනවා නෙමෙයි. නැති වෙන්නේ නැති වෙන්නේ නැහැ. හේතු සපයනකල් උදා වෙවි තියෙන එක හේතු නැති කරපු ගමන් මොකද වෙන්නේ? නිර්ුදා වෙනවා. ඒ කියන්නේ ආයෙ උදා වෙන්නේ නැහැ. ඔබගේ ජීවිතෙත් ඔයමයි. ජාතියට අවශ්‍ය හේතු එකතු කරනකල් ජාතිය හැදෙන්නේ මොන වෙන්ද? ජාතිය සකස් වෙන්නේ මොකක් පච්චයෙන්ද? භව පච්චයෙන්. මොකද්ද භව? රාග භව, ද්වේෂ භව, මෝහ භව තියෙනවනම් ඔය තුන නිසා මොකද වෙන්නේ? ජාතියක් හටගන්නවා. එහෙනම් ඔය තුන සපයනකල් මොකද වෙන්නේ? ජාතිය උදා වෙවි තියෙනවා. ඔය තුන සපේරි, ඔය තුන කඩලා දැම්මොත්, ඔය තුන ඡය කළොත් මොකද වෙන්නේ? ජාතිය උදා වෙන්නේ නැහැ. එහෙනම් කොහෙටද ගියයි කියන්න පුළුවන් නේ? කොහෙන් හරි ආවයි කියන්න පුළුවන්. ඒත් ඒකයි බලන්න, හොඳට බලන්න. මේ ලයිට් එකෙන් ලයිටරෙන් හොඳට තේරුම් ගන්න. මම ලයිටරයක් ගහපු ගමන් මෙතන ගින්දර එනව නේද? කොහෙන්ද ඔය ගින්න ආවේ? කොහේ හරි ගිනි කන්දකින් දෙන්නේ. එන කොහෙන්ද ගින්න ආවේ? ආපු තැනක් නෑ. ඇයි? තින්නදෙනි ඵලයක් විද්‍යාමාන වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. ඵලයක් ඇති වෙනවා කියලා නෙමෙයි. ඵලයක් විද්‍යාමාන වෙනවා. හේතුන් ගැළපීලා බැඳීමෙන් ඵලයක් විද්‍යාමාන වෙනවා. ඔය විද්‍යාමාන වෙන එක අල්ලන්න බෑ. හා 10,000ක් දෙනවා. ළඟ ඉන්න කෙනාව අල්ලන්න පුළුවන් නම්, ඔබගේ ළඟ ඉන්න යාළුවව අල්ලන්න. ළඟ ඉන්න යාළුවව අල්ලන්න පුළුවන් නම් කවුරු හරි පුළුවන් දන්නද? අල්ලන බලන්න යාළුවා දහුනේ කියලා. බය නැතු අල්ලන්න. අල්ලන බලන්න කවද අහුනේ කියලා. යාළුවව අල්ලන්න කියලා ඇල්ලුව අහුනේ හංකඩයක් නේද? දැන් හංකඩේද යාළුවා? හංකඩේද යාළුවා? නෑ. අල්ලනවා පින්වතුනි, කොහොමදලත් අහුවෙන්නේ නෑ යාළුවා. අහුවෙන්නේ මොකද්ද? හේතු ටිකක් විතරයි. ඇයි? ඵලය කියන එක විද්‍යාමාන වෙන්නේ තියෙන්නේ. ඵලය කියන එක විද්‍යාමාන වෙන්නේ තියෙන්නේ හේතු සපයන කල. හේතු සපයන එක නතර කරපු ගමන් මොකද වෙන්නේ? ඵලය කියන එක නිරුදා වෙලා යනවා. ආයේ උදා වෙන එක නතර වෙනවා. එහෙනම් තමන්ගේ යාළුවව, තමන්ගේ දරුවව එහෙම අල්ලනවනම් අල්ලන්න ඕනේ කොහොමද? ඒකව හැම ගහලා නේද? බඩගු කුදුන් ඇදලා හොනින් ඉඳලා ඔක්කොම අල්ලන්න ඕනේ. ඕම් මම යාළුවා කියලා. ඇයි? ඒකගේ මුත්‍රාද තියෙන මුත්‍රාත් ඒක නෙමෙයිද? මේ හේතුනේ. මෙතන වෛද්‍යවරයෙක් ඉන්නවා නම් කියයි දරුවෙක් ජීවතුන් අතර ඉන්න හේතු ප්‍රකෝඩියක් විතර තියෙනවා. ඇයි? මේ නහර කැපුවත් මැරෙනවා. මේ නහර කැපුවත් මැරෙනවා. මේ නහර කැපුවත් මැරෙනවා. මේ නහර කැපුවත් මැරෙනවා. එහෙනම් නහරවල කොච්චරක් තියෙනවද? එකක් හරි කැපුවොත් මැරෙනවා. තව ඉන්ද්‍රියන් මොන හරි කැපුණොත් මැරෙනවා. එහෙනම් මේ මොළේ කොහෙද තැනක් කැපුණොත් මැරෙනවා. එහෙනම් මේ ඉන්ද්‍රිය ළමයෙක් අද ජීවතුන් අතර ඉන්න හේතු ප්‍රකෝටි ගන්න පටිච්ච වෙලා නෙමෙයි ඉන්නේ. ගැළපෙලා බැඳීමෙන් නෙමෙයි තියෙන්නේ ළමයා කියන කෙනා විද්‍යාමාන වෙන්නේ. එහෙනම් මට ඔබ කියන්න, අද ඔබගේ දරුවා ජීවතුන් අතර ඉන්නේ ඔබ කැමති හින්දාද? අද ඔබේ දරුවා ජීවතුන් අතර ඉන්නේ ඔබ කැමති හින්දාද? නෑ. හේතුන් ගැළපෙලා සකස් වෙලා තියෙන නිසා. හේතුන් ගැළපීමෙන් විද්‍යාමාන වෙන්නේ තියෙනවා දරුවා. කොයි මොහොතේ හරි එක හේතුවක් නැති වුණොත් මොකද වෙන්නේ? ඒකයි ඉන්න. දැන් ඔබ හේතු හදන්නේ මේකට. ඔබ හුස්ම අදිනවා නේද? හුස්ම ඇද ඇද මොකද කරන්නේ? හුස්ම ඇද ඇද ඔබ මේකට හේතු හදනවා. මොකද කරගන්නේ? පවත්වගෙන ඉන්න. හුස්ම අදින එක නැවතුනොත් මොකද වෙන්නේ? මෙච්චර වෙලා උදා වෙදි ලිමිට් එක නිරුදා වෙනවා. දැන් ඇති වෙලාද හිටියේ? ඔබව ඇති වෙලාද හිටියේ? ඔබව ඇති වුණොත් නැති වෙන්නේ නැහැ. ඔබව ඇති වුණා නෙමෙයි, ඔබව මතුණා නෙමෙයි, උදා වෙවි තියෙන්නේ නෙමෙයි. අන්න ඒක හොඳට තේරුම් ගන්න. ඔය ඇති වෙනවා නැති වෙනවා කියලා දැන්ට ආපු ගමන් නිවන වැහිලා ඉවරයි එතන. තථාගත ධාතනේ ඇතිවීමක් නැතිවීමක් පනවන්නේ නැහැ. ඇතිවීම කියන එක තියෙන්නේ සාස්වතයි, නැතිවීම කියන එක මුත්තේද. ඔය දෘෂ්ටි දෙක තථාගතයන් වහන්සේගේ දෘෂ්ටි නෙමෙයි. තව උදාහරණ ගන්න. පහන් ආලෝකය අරගන්න. පහනේ ආලෝක දැල්ලක් තියෙන්නේ. ඔය දැල්ල මක් වෙනවද? උදා වෙනවා. ඔය දැල්ල ඇති වෙනවද? නෑ. ඇති වුණා නම් කේක් කෑල්ලක් කැපුවාගේ කෑල්ලක් අරන් දාන්න බැරිද ඔකේ? ඇති වුණා නම්, ඔය දැල්ල කියන එක ඇති වුණා නම් පින්විතනේ ටක් ගන්න දෙපැත්තෙන් කැපුවා කෑල්ලක් අරන් දීපුවා පැත්තකින් අඩුවක් අරගෙන. එහෙම මුලවන් වෙන්න ඕනේ නේද? එහෙනම් මේ ඇති වෙනවද? ඇති වෙනව නෙවෙයි පින්විතනේ, උදා වෙනවා. උදා වෙනවා කොහොමද? තෙලයි, තිරයයි, උෂ්ණත්වයයි, ඔක්සිජනේ ඔය ටික නිසා මොකද වෙන්නේ? මේක උදා වෙනවා. එහෙනම් මේ පහන නිවන්න නම් ඔබ මොකක්ද කරන්නේ? මොකක් හරි එක හේතුවක් අයින් කරන්න. ඒ හේතු ටික ඔක්කොම ගැළපී ගැළපී ඉන්නේ තමයි උදා වෙවි මේක තියෙන්නේ. එහෙනම් එක හේතුවක් අයින් කළා නම් මොකද වෙන්නේ? දැන් මේකට උදා වෙන්න බෑ. ඒක නිසා මොකද වෙන්නේ? නිරුදා. මනුස්සයෙක් මරන්න වෙල්ල මිරිකුවම බලවන්නේ ඇයි? උදා වෙවි උදා වෙවි තියෙන මේක අතෙන් හුස්ම බහින්න ඕනේ ඇතුළට. එහෙනම් මේ හුස්ම බහින ක්‍රියාවලිය හේතුවක් නේද? එහෙනම් උදා වෙවි කියන එකක් නිරුදා කරන්න නම් හේතුවක් තමයි අයින් කරන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? ඇල්ලුව බොඩුවේ. දැන් මොකද වෙන්නේ? අර හුස්ම යන නාලෝ කොමීරුණා. දැන් අර මෙච්චර වෙලා උදා වෙවි තිවිච්ච පන දැන් මොකද වෙන්නේ? නිරුදා. දැන් උදා වෙන්නේ නැහැ. අනේ උදා වෙන්නේ නැති වුණාම අපි කියනවා මේ කමල. එහෙනම් දැන් ඔන්නෝක හොඳට අවබෝධ කරගන්න. මේ ෆෑන් එකකුත් එහෙමයි. මේ ෆෑන් එක කරගෙන තමන්ට ඇද්දකට පේන දේවල් වලින් නිවන් දකින්න පුළුවන්. ඒකයි කියන්නේ මේකට දහසක් නයින් ප්‍රතිමන්විත සෝතාපන්න ඵලය කියන. දහසක් න්‍යායන්ගෙන් සමන්විත වෙන ඔබ සෝතාපන්න ඵලයට පත් වෙනවා. ඇයි? න්‍යාය ධර්මය හරියට දැනගත්තාම දහහක් දේවල් පෙන්වන්න පුළුවන් නිවන් දකින්න. දහහක් දේවල්. දහහක් කියන්නේ විශාල සංඛ්‍යාවක්. විශාල සංඛ්‍යාවක් න්‍යායන් පෙන්වන්න පුළුවන් නිවන් දකින්න. ඒක කියන්නේ දහසක් නයින් ප්‍රතිමන්විත සෝතාපන්න ඵලය. එනම් බලන්නකො ෆෑන් එකක් දිහා. ඔය ෆෑන් එක කරකිනවා කියන්නේ ඇතිවෙච්ච දෙයක්ද නැත්නම් උදා වෙන එකක්ද? උදා වෙනවා. මොහොතක් මොහොතක් නෑර උදා වෙවි තියෙනවා. ස්විච් එක ඕෆ් කරගම මොකද වෙන්නේ? නිරුදා වෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? කරකින කඩුව දාන්න තියෙනවා. ඒකයි මම කිව්වේ මේ ලයිට් එකේදී ස්විච් එක දැම්මම මේ ලයිට් එක ඇති වුණා නම් ස්විච් එක ඕෆ් කළාම ලයිට් එක නැති වෙන්න විදිහක් නැහැ. හේතු එකතු කරාම යමක් හැදුණා නම් යමක් ඇති වුණා නම් ස්විච් එක ඕෆ් කරාම නැත්නම් හේතු නැති වුණාම ඒක එකපාරට නැති වෙන්න විදිහක් නැහැ. ඇයි? ඇති වෙච්ච දෙයක් එහෙම නැති වෙන්න විදිහක් නැහැ. ඇති වෙලා නැති වෙන්නේ හේතු ටික එකතු වෙලා ඇති වෙලා නම් තියෙන්නේ. හේතු නැති වෙච්ච ඵලියට මේක නැති වෙන්නේ නැහැ. ඇයි ඇති වෙලා තියෙන්නේ? හැබැයි උදා වෙවි නම් තිබුණේ. උදා වෙවි නම් තිබුණේ මොකද වෙන්නේ? හේතු භංග වෙච්ච ගමන් නිරුදා වෙනවා. එහෙනම් දැන් ඔගේ වැදගත්ම හරියට යන්න. මට මේකට දෙන්න උත්තරයක්. හේතුන්ගෙන් නම් මේ ලෝකේ තියෙන ද්‍රව්‍ය වස්තු සත්ත්ව පුද්ගල සියල්ල හැදිලා තියෙන්නේ. මට කියන්න, ඔය එකක්වත් තමන් වසඟේ තියෙනවා. තමන්ගේ අම්මා ජීවතුන් අතර ඉන්නේ තමන් හින්දා, තමන් කැමති හින්දාද? එහෙම වුණොත් මල්සාලා වහන්න වෙනවලු. ඇයි? කවුද කැමති තමන්ගේ අම්මා මැරෙනවට? කවුරු කැමති නැහැ තමන්ගේ අම්මා මැරෙනවට? එහෙනම් වයසකට කිසි කෙනෙක් මැරෙන්නේ නැහැ. තමන්ගේ දරුවා ස්වාමි පුරුෂයා හොඳට බලන්න දැන් තමන්ට අත්දැකීම් තියෙනවනේ බලන්න තමන්ට කවුරු හරි කෙනෙක් ඉන්නවනේ ළඟ නැන්දෙක් මාමෙක් හරි අලුතනම අයියෙක් අක්කෙක් හරි ගෑණියෙක් කවුරු මොකෙක් හරි ඉන්නවනේ ආන්න ඒක දිහා බලන්නද ඒක ජීවතුන් අතර ඉන්න එකට ඔබගේ කැමැත්ත බලපානවද නැද්ද කියලා නමුත් මේකෙදි කුණු මුලා දෘෂ්ටියක් තියෙනවා ඒ තමයි මොකද මගේ වැරදි බව තියෙනවා ඒක නිසා යාළුවාගේ අම්මාගේ මලගෙදර ගිහිල්ලා hina bibi කැරම් ගහනවම ඇයි ආ යාළුවන්ගේ අම්මලා මැරෙනවා මැරෙන්නේ නැත්තේ කම මගේ අම්මා මැරෙන්නේ ඔය හොඳට බලන්න ඔය දෘෂ්ටිය කරගෙන හැටි ඔබ වටේ මගේ අම්මා මැරෙන්නේ යාළුවගේ ඒකද මැරෙනවා ඇයි මගේ අම්මා මැරෙන්නේ නැත්තේ ඔබ එහෙම හිතන්නේ ඔබ එහෙම හිතන්නේ නැති නිසා ඔබගේ අම්මා මැරෙයි කියලා ඔබට පොඩි බින්දු මාත්‍රයක්වත් දැනෙන්නේ නැහැ. අවංකව කියන්න ඔබ එක බින්දුවක්වත් හිතනවද කියලා ඔබගේ සමාන පුරුෂයන් මැරෙයි කියලාද? අවංකව කියන්න ඔබ බින්දු මාත්‍රයක්වත් හිතනවද ඔබගේ පුතා දුව මැරෙයි කියලා? අම්මා තාත්තා මැරෙයි කියලා නැහැ. අපි උදාහරණයක් කියනවා යාළුවෙක්ගේ අම්මෙක් පලා දිනවා ඉතින් මොනව කරන්නේ? හරි නම් දිනවලින් මලගෙදර ගියාට පස්සේ අර ආයමනේ යාළුවත් එක ඔය අර උඹත් අඬන්න ඕනේ. එතන යාළුවා හනෝ යම මගේ අම්මනේ බොල මැරුනේ උඹ මොකද අඬන්නේ? එතකොට කියන්නේ කිනු මොකද්ද? ඉතින් මොගේ අම්ම මැරුණා වගේ තමයි බොල මගේ අම්මත් කොයි වෙලේ මැරින්ද අඬන්නේ. ඒකද මුනි මම කලින් අඬනවා දැන් මේ. ඇයි? අර අම්ම මැරෙනවා කියන්නේ නැතුනේ. නෑ හේතු ටිකක් නිසා විද්‍යාමාන දෙවි නිමිත්ත වස්තුවක් මේ උදේ හේතු නැති වෙච්ච එක මම බංග වෙලා ගියා. කෝ තමන්ගේ කැමැත්ත එහෙනම් තමන්ගේ කැමැත්තට තියනවා කියලා ගත්තක මුලා දෘෂ්ටියක් නෙමෙයිද තනි කර මුලා දෘෂ්ටියක ඉන්නේ ඒක නිසා මම මැරෙන්නේ මගේ මැරෙන්නේ ඇයි මං එහෙම නෙමෙයි හිතන් ඉන්නේ ඒ වගේ ලෝකේ තියෙන ඔක්කොම කාර හැපුණත් ඔබේ කාරක හැපෙනවද කියන්නේ ඔය ගේට් එකෙන් එළියට දැම්මම දැන් තමන් තුලින් දකින්න මේක කාර එකක් නැති කෙනෙක් බයිසිකලයක් ගැන හිතා ගන්නකො හුඩ් බයිසිකලයක් ගැන හරි ලෝකේ තියෙන ඔක්කොම වාහන හැපුණත් ඔබගේ වාහනේ හැපේ කියලා මේ තන් ඉන්නවද නෑ ඔන්න පේනවල තියෙන මම මගේ කියන තැනට එන හැටි ටික ටික ගැලවි ගැලවි ඔය මුලා දෘෂ්ටිය නිසා තමයි හැමතිස්සෙම මම මගේ කියලා කෑලි හදාගන්නේ මම වගේ දේවල් වලට කිසි දෙයක් වෙන්නේ ඇයි ඒවා පිළිබඳ ඔබගේ කැමැත්තක් තියෙනවා ඒකේ තියෙයි කියලා තමයි හිතන්නේ ඒක නිසා මිනිස්සුනි මේ ලෝකෙට ඇලෙනවා ඒක නිසා ඔබ මගේ කියලා හදාගන්න. තණ්හාවෙලි. හැබැයි යථාර්ථය මොකද්ද? හේතුන්ගෙන් හටගන්නවා. හේතු නැති වුණාම නැති වෙනවා. එතන හේතුන්ගෙන් හටගන්නවා. හේතු නැති වුණාම නිරුද්ධා වෙනවා. උදා වෙන එක නතර වෙනවා. දැන් මම අහන්නම් ඊළඟට. දැන් ඔන්න කරුණක් කතාන්නලා. මේ ලෝකේ සියල්ල හටගෙන තියෙන්නේ මොකකින්ද? හේතු නැති වුණොත් මොකද වෙන්නේ? නිරුදා වෙනවා. නැති වෙනවා කියන්නේ එපා. එක්කෝ වැය වෙනවා කියන්නේ එක්කෝ නිරුදා වෙනවා කියන්නේ. හේතුන්ගෙන් හටගෙන තියෙන දේවල් හේතු නැති වුණොත් මොකද වෙන්නේ? නිරුදා වෙනවා. හරි. කවද්ද ඔක වෙන්නේ? කොයි වෙලාවෙද කවද්ද ඔක වෙන්නේ? කියන්න පුළුවන්ද? නැහැ. එහෙනම් මට කියන්න අවිනිශ්චිතයිද නැද්ද මේ ලෝකේ තියෙන හැම සත්ව පුද්ගලයෙක්ම ද්‍රව්‍ය වස්තුවක්ම අවිනිශ්චිතයිද නැද්ද අවිනිශ්චිතයි ඔය අවිනිශ්චිත කම නිසා පෙළෙන්නේ නැද්ද ඔබ දරුවා ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර එනකන් අම්මා පෙළෙනවද නැද්ද පෙළෙනවද නැද්ද පෙළෙනවා ඇයි පෙළෙන්නේ මොනව වෙයිද දන්නේ නැහැ මොනව වෙයිද දන්නේ නැහැ ඉතින් ඔබ වහගේ පවතිනවා නම් මොකටද තියෙන්නේ මොනව වෙයිද දන්නේ නැතුව ඉන්නේ එහෙනම් මොකටද විනාඩි 10ක් කෙල්ල බරක් වුණාම බස් හොල්ට් එකට දුවන්නේ අම්මා මොනව වෙයිද දන්නේ නැහැ මේ කීලෙව දැන් හොඳට ජීවිතේට දාගෙන බලන්න ඔබට අත්දැකීම් නැති මේ දේවල් මෙතන තරුණයෙක් ඉන්නවා නම් තරුණියක් ඉන්නවා නම් මේ යාළුවෙක්ද හරි කමන්නේ හිතල බලන්න හඳුන් දෙන්න හම් වෙන්න ආපු පළවෙනි දවසේ දෙච්චදී පොඩ්ඩක් පරක්කුණා මොනවද හිතෙන්නේ වෙලේක එක ගියාද දන්නේ නැහැ ඇයිද ආදරේ කියන්නේ හේතුක ඵලය. ආදරේ කියන්නේ ඇති වෙන දෙයක්ද? නෑ, උදා වෙනවා. හේතු සපේන කල් උදා වෙනවා. ගෙදර මේ ගෙදර ගෑනු කෙනා නිතර බඩ අඬ ගහන පිරිමි කරෝල කෑල්ලක් තෙල් දා ගන්න ඕන නම් මොකද කරන්නේ? මොකද කරන්නේ? අර ආදරේ උදා කරනව නේද? ඔයා මොනවද කන්න කැමති? ඔයා මාළයක් ගේන්න කිව්ව නේද? මං හෙට බලන්නම් මේක. මේ කරෝල කෑල්ලක් බලන්නද? දැක්කද? ඔක කලින් කිව්වනම් එහෙම මොකද? කෙරෙන්නේ වැඩි. දැන් ආදරේ උදා කළා. මොනවා කළාද? ඒකට අදාළ හේතු එකතු කළා. හේතු එකතු කර කර එකතු කර කර ආදරේ උදා කළා. ඒකට රැවටි කර මෝඩ ගෑනි දැන් කරෝල කපනවා කියන. ඕක නේද වෙන්නේ? ඊට පස්සේ අර වචන ටික නතර කරපු ගමන් අර ආදරේට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? නිරුත්තර වෙන්නේ. මෝඩ කමට අහු වෙන්න එපා. මම මේ කියන්නේ ස්වාමි පුරුෂයලා ආදරේ කරන්න එපා කියලා නෙමෙයි. ලෝකෙට ආදරේ කරන්න. ඔය ඔක්කොම පින්වතුනි උදා දෙවි තියෙන්නේ. එහෙනම් ඕක කොයි වෙලාවෙ වැයෙන්නේ කියලා ඔබ දන්නවද? එහෙනම් පින්වතුනි ඔන්න ඔය අවිනිශ්චිතකම නිසා ඔබ නිරන්තරයෙන්ම පෙළෙනවා. දැන් අද ඔබ ආපු වාහනේ පාර අයිනේ නවත්තන නම් තියෙන්නේ. ඔබ පෙළෙනවද නැද්ද? පෙළෙනවද නැද්ද? පෙළෙනවා. ඇයි? අයියෝ ලෝරියක් ගියා ගියායි ගාවගෙන ගියාද දන්නේ. ඉතින් ඔබේ කැමැත්තට වෙනව නම් මොකටද පෙළෙන්නේ? එහෙනම් කැමැත්තට නැතිකම නිසා පෙළෙනවද නැද්ද? ඔන්න හොඳට අවබෝධ කරගන්න. කැමැත්තට නැතිකම නිසා ඔබ පෙළෙනවා. කැමැත්තට උනා නම් පෙළෙන්නේ නැහැ. කැමැත්තට නැතිකම නිසා පෙළෙනව හොගා. ඇයි අවිනිශ්චිතයි. මොනෝ වේද දන්නේ. ඊළඟ මොහොතේ මොනෝ වේද දන්නේ. ෆෝන් එකක් තියෙනවා. ඔය ෆෝන් එකට උඩින් කොල්ලෙක් පයින්න හදනකොටම ඔහු මොකද කියන්නේ? හා කොල්ලෝ පයින්න එපා. ඇයි? ඇයි? ෆෝන් එකට අලිය තියෙන්න දන්නේ. එහෙනම් අලිය තියන්න කලින්ම මොකද වෙන්නේ? පෙළිලා ඉවරයි. ඇයි පින්වතුනි? හේතුන්ගෙන් හටගත්ත දේ හේතු නැති වුණොත් නිරුදා වෙනවා. වැළඳෙන්න පුළුවන්. හේතු නැති වුණොත් නිරුදා වෙන්න පුළුවන්. ඒක තමයි මේ වස්තුන්ගේ ලක්ෂණය. එහෙනම් දැම්මට ඔබ කියන්න දෙන්නේ ඔබ ගාව තියෙන ෆෝන් එක නිසා ඔබ පෙළෙනවද නැද්ද? ඔබගේ ෆෝන් එක පොඩි එකෙක් අතට ගත්තාම ඔබ පෙළෙනවද නැද්ද? චූටි එකෙක් ඔබගේ ෆෝන් එක වගේ හොඳ වටින ෆෝන් එකක් iPhone 7 ඒකත් අතේ තියාගෙන අර පුංචි එකක් ඉස්සරහට අමාරුවෙන් ඇවිදගෙන එනවා. ඔබ පෙළෙනවද නැද්ද? පෙළෙනවද නැද්ද? ඔබගේ ජීවිතෙන් ගන්නත් දැකි. පෙළෙනවා. පෙළෙන නිසා අනිපුතේ ඔබිනොන් ඕනෙපොතේ අම්මෝ ගත්තා කියලා. ඈ දැන් හරි. ඇයි පෙළුනේ මෙච්චර වෙලා? වැටෙයිද? දැක්කද පෙළෙනවා? අවිනිශ්චිතකම ක්‍රීනි පෙළෙන තියෙද? අවිනිශ්චිතකමක් නිර්මාණය වෙන්නේ නැහැ. ඇයි? හේතුන්ගෙන් හටගත්ත දේ හේතු නැති වෙනකොට නිරුදා වෙනවා. කොයි මොහොතේ ඔක වෙයිද කියලා අපි දන්නේ නැහැ. එහෙනම් හැම වස්තුවක් නිසාම ඔබ පෙළෙනවද නැද්ද? හැබැයි මෙහෙමත් එකක් තියෙනවා. ඔබගේ ෆෝන් එක නිසා මම පෙළෙනවද? ඔබගේ ෆෝන් එක නිසා පෙළෙන්නේ ඔබ. එහෙනම් දැන් මේ පෙළීමට හේතුව මොකක්ද? මේ මම පෙළීම කියන මහා දුකට හේතුව මොකක්ද? මොකක්ද හේතුව? තණ්හාව. ඇයි ඔබගේ ෆෝන් එකට තණ්හා කරලා ඉන්නේ මන්ද? ඔබගේ ෆෝන් එකට තණ්හා කරලා ඉන්නේ මන්ද ඔබද? ඔබ. ඒක නිසා ඔබ පෙළෙනවා. මගේ ෆෝන් එක නිසා පෙළෙන්නේ කවුද? මම. ඔබ නෙවෙයි. හැබැයි අපි දෙගොල්ලම පෙළෙන්නේ. අපි දෙගොල්ලම තණ්හා නිසා. ඇයි තණ්හා? අර ගත්ත මුලා දෘෂ්ටි. ඒක නිසා තමයි තණ්හා උනේ. ඒකයි ඉන්න ෆෝන් එකක් ගත්තේ. හැබැයි ගත්තට පස්සේ තමයි තේරුනේ හත් දෙයනේ පෙළෙනවනේ. ඕකට තමයි කියන්නේ කිව්වේ බැඳ ගත්තා නම් දැන් ඉතින් ගහපන්. බෙරේ බැඳ ගත්තා නම් දැන් බෙරේ ගහපන්. මුලින් මෙරේ දැක්කහම ලස්සනට තියෙනකොට මොකද කරන්නේ? අරගෙන ඉන්නේ බැලගන්න. දැන් බැලගත්තට පස්සේ අතපය දෙලි යන කර්මයක් කරන්න ඕනේ. ඕක ගන්න. බැඳ ගන්නකොට දෙවි චාත්‍රිය බැඳ ගන්නහම තිබුණේ නැහැ. මට දැන් කියන්න තියෙන මේ ලෝකේ ඔබව පෙළන්නේ නැති එක වස්තුවක් තියෙනවද කියලා. ඔබගේ වාහනේ ඔබව පෙළනවද නැද්ද? ඔබගේ ධර්ම ඔබව පෙළනවද නැද්ද? ඔබගේ ස්වාමි පුරුෂයා ඔබව පෙළනවද නැද්ද? ඔබගේ අම්මා ඔබව පෙළනවද නැද්ද? ඔබගේ නිවස ඔබව පෙළනවද නැද්ද? ඔබගේ රැකියාව ඔබව පෙළනවද නැද්ද? මොකටද හරියටම අඩට දුවන්නේ එහෙම? ඔබගේ වසගේ තියෙනවා අඩට දුවන්න ඕනේ. මම කීයට ගියත් මට මේ මූත් වෙන්නේ නැහැ කියලා හිතන් ඉන්නවනේ. මොකටද දුවන්නේ? මොනවා වේද? දන්නේ නැහැ. ඇයි හේතුන්ගෙන් විද්‍යාමාන වෙන්නේ? ඒක හේතුවක් අයින් වුණාම ඵලය නැති වෙන එක පිටතින් කොයි මොහොතේ වේද කියලා දන්නේ නැහැ. එහෙනම් ඔන්න බලන්න පිටතින් ඔන්න ඔය දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. මෝඩ මිනිස්සු මොකද කරන්නේ? එක දුකක් ආවට පස්සේ ඒකෙන් නිදහස් වෙන්න ඌ තව කාර් එකක් ගන්නවා. එක කාර් එකකට පිළිපෙළි ඉන්න එක ඒකෙන් නිදහස් වෙන්න තව කාර් එකක් ගන්නවා. දැන් ඌ කාර් කීයක් ඉඳ පෙළෙනවද? දෙකක් ඉඳ පෙළෙනවා. ෆුඩ් සයිකලයක් තියෙන එකෙක් ඉන්නවා. ඒ ෆුඩ් සයිකලේ ඒක නවත්තලාව කොහෙද? හොඳ වටින කාර් එක ලක්ෂ 100ක විතර කාර් එකක එක්කෙනෙක් ඇවිල්ලා ඒකත් නවත්තලා ආයේ. දැන් ඔය දෙන්නගෙන් කවුද දෙන්නේ? කවුද වැඩිපුර දෙන්නේ? නෑ, දෙන්නම දෙන්නවා. ඇයි? ඇයි? අරකට කාර් එක වටිනවා වගේම අරකට උගන්ද ෆුඩ් සයිකලේ වටිනවා. හැබැයි දෙන්නටම එක මට්ටමේ සල්ලි තියෙනවනේ. දැන් කවුද දෙන්නේ? දෙන්නටම එක මට්ටමේ සල්ලි තියෙන්නේ. එක්කෙනෙක් ආවා ෆුඩ් සයිකලේක, අනිත් එක්කෙනා ආවා ලක්ෂ 100ක කාර්යයක. දැන් කවුරු දෙන්නේ වැඩිපුර? ලක්ෂ 100ක. එහෙනම් දෙන්නේ මගේ කියනනම් මොකද වෙන්නේ? මගේ කියලත් මම මගේ කියන තණ්හා කළා නම් මොකද වෙන්නේ? තෙලෙනවා. ආයි නවත්තන්න බෑ. දැන් ඔබගේ කාර්යයක පාරයි නවත්තලා කියලා මම තෙලෙනවද? අනේ. ඒකනේ පින්වතුනි, ඔය පෙලි පෙලි ඔබ තියාගෙන ඉන්න වස්තු අපි පහරලා දැම්මේ. දැන් ඔබ පෙලෙනවා, මම පෙලෙන්නේ නැහැ. මාත් පෙලුණා, මටත් වාහනයක් තිබුණා. ඔබටත් වාහනයක් අද තියෙනවා, මට තිබුණා. එහෙනම් තියෙන කාලේ මම පෙලුණා, දැන් නැහැ. ඒක නිසා මම පෙලෙන්නේ නැහැ. මන් නේදා? හැබැයි ඔබ තාම පෙළෙනව නේද? තුන් සිවුරයි පාත්‍රයයි අරගන්න උත්තරේ. පෙළෙන්නේ මොනවද විතරද? අර තුන් සිවුරටයි පාත්‍ර පොට්ටටයි විතරයි. ඔබ ගැනලා බලන්න, ඔබට කොච්චර අය ඉන්නවද? කොච්චර දේවල් තියෙනවද? ඔය තියෙන හැම එකකම ලිස්ට් එකක් හැදුවොත් එකින් එක බැලුව හැකි ඒ ඒ දේ නිසා ඔබ කොච්චර පෙළෙනවද කියලා. ඉස්කෝලේ යන දරුවයි වැඩට යන දරුවයි ඉන්න අම්මා තුනහමාරට එකපාරක් පෙළෙනවා, හයහමාරට තව පාරක් පෙළෙනවා. ඔව්ද නැද්ද? ඉස්කෝලේ යන කෙල්ල තාම නැහැ. ඔන්න පෙළෙනව දැන් හු ගාලා කෝල් කරනවා යාළුවන්ට. හු ආවද? හු වේද කිව්ද මන්ද? පුදුම පෙළෙන්නක් ඕක. ඔබ හිතනවාද ඔබ ඔය පෙළීමේ නිදහසලා ඉන්නේ කියලා? මේ ලෝකේ ඉන්න කාටවත් නෑ තියෙන පෙළීමේ නිදහසෙන්. පෙළෙනවා. ඔන්න තියෙන්නේ අපි විසින් ගොඩනගාගත්ත මහ දුකක හටගන්න දුක. දුක්ඛ දුක්ඛය. ෆෝන් එකකට තණ්හා ඇතිවලා ගත්තේ අපි. ගත්ත ලිකා දැන් මොකද වෙන්නේ? අර දුක ගොඩනගා ගත්තා. ගොඩනගාගෙන ඒක නිසා දැන් පෙළි පෙළි ඉන්නවා. අන්න දුක්ඛ දුක්ඛේ. මට දැන් කියන්න දුක්ඛ දුක්ඛේ නිදහස් වෙච්ච කෙනෙක් මෙතන ඉන්නවද කියලා. හොඳට දකින්න, මේක විඳින්න නෙමෙයි තියෙන්නේ. දුක කියන්නේ විඳින්න තියෙන එකක් නෙමෙයි. ඒ මෝඩයන්ට. මෝඩයෝ තමයි දුක කියන එක විඳ විඳ ඉන්නේ. දුක තියෙන්නේ අවබෝධ කරගන්න. හොඳට බලන්න, දැන් මේ කියපු දුක විඳින්න ඕනේ. හොඳට බලන්න, මෙහෙම දුකක් තියෙනව නේද කියලා අවබෝධ කරගන්න. මෙහෙම දුකක් තියෙනව නේද කියලා අවබෝධ කරගන්න. ඔන්න දුකෙන් තුනෙන් එකක් දැන් අවබෝධයි. මට දැන් උත්තරයක් දෙන්න. එහෙනම් මේ ද්‍රව්‍ය වස්තු සාරයයි. සත්ත්ව පුද්ගලයෝ සාරයයි. තමන්ව පෙළලා දාන්න. උදේ ඉඳලා රෑ වෙනකන් තමන්ව පෙළන මේ වස්තු සාරයයි. එහෙනම් මට කියන්න ආයි උපදින්න ඕනේද? ආයි උපදින්න ඕනේද? ආයි උපදුනොත් මොකද වෙන්නේ? ෆෝන් එකක් ගන්න වෙනව නේද? එතකොට ඒකෙන් පෙළනව නේද? ළමෙක් ඕනේ නේද? එතකොට ඒකෙන් පෙළනව නේද? වාහනයක් ඕනේ නේද? එතකොට ඒකෙන් පෙළනව නේද? කන්න ඕනේ නේද? හම්බුනේ නැත්නම් ඒකෙන් පෙළනව නේද? කෑමට පස්සේ ආයෙත් පෙළනව නේද? එහෙනම් කොහෙද තියෙන්නේ පෙළීමක් නැත්තේ? බලන්න මොහොතක් මොහොතක් නෑර හැම තැනම පෙළීම. ඒක වැටිගිලි හොදන කෙනාගේ ඉඳලා ජනාධිපතිවරයා දක්වා ගිහි පැවිදි ඕනේ කෙනෙකුට උරුම දෙයක් පෙළනවා. ඒ තමන් වශයෙන් පවත්වන්න බෑ. අවිනිශ්චිතයි. අවිනිශ්චිතකම උත්තර ගන්න. අවිනිශ්චිතයි කියන්නේ අනිත්‍යයි. අද්දුවන් කියලා කියන වචනේ කාලේ අනිත්‍යයි. අයින් කරන්න එපායි වචනේ. තියෙනවා ඒක. අනිත්‍ය කියලා හේතුත් තියෙනවා අනිත්‍ය කියලා හේතුත් තියෙනවා. දෙකම ගන්න නිවන් දකින්න. අම්පට ලෝ ගන්න එපා කවුරු. වචනවලට. නොදන්නයි තමයි මීහරක් වගේ අම්පට නෝගන්නේ. එහෙම එපා. ගන්න අනිත්‍ය එකක් තියෙනවා අනිත්‍යයක් තියෙනවා. ඔය දෙකම එකතු කරලා ගන්න. හේතුන්ගෙන් හටගත්ත දේවල් තමන් වශයෙන් පවතින්නේ නැහැ. ස්ථිරව පවතින්නේ නැහැ. අවිනිශ්චිතයි. හැම මොහොතකම අනිසි. කොයි කොයි කොයි කොයි වෙලාවට හැරෙයිද දන්නේ නැහැ. නේද? දැන් තමන්ගේ බිරිඳ කොයි වෙලාවේ අනිත් පැත්ත හැරෙයිද කියලා කොහොමද දන්නේ? එහෙනම් කොහොමද විශ්වාස කරන්නේ? අපේ අම්මා නිතර කියන කතාවක් තියෙනවා. රහසක් තියෙන්නේ එක්කෙනෙක් අතර විතරයි. දෙන්නෙක් අතර තියෙන්නේ විශ්වාසයක්. හොඳට ගන්න වෙනවා නේ? ඇයි? ඔබ රහසක් යාළුවෙකුට කිව්වහම මොකද වෙන්නේ? දැන් තියෙන්නේ විශ්වාසයක් විතරයි. දැන් රහසක් දෙයක නෑ. එන හේතු තියෙනකම් ඒක එහෙම තියෙන්නේ. නැති වෙච්ච එක මම මොකද කරන්නේ? තුක් ගාලා ගිහින්ද කියයි. එහෙනම් කොහොමද හදේ විශ්වාස කරන්නේ? අර යාළුකම කියන හේතු තියෙනකල්ම ඒකනේ ඔබ යාළුවට මොකක් හරි මොකක් කිව්වහම තමගේ ජීවිතයේ ලොකු රහසක් කිව්වහම ඌට නිකම්ම වෙනවද? වහලෙක් වගේ ඉන්නේ ඌගාව. ඇයි? තරහ වුණා. ඌ කියනවා. බ්ලැක්මේල් කරනවා කියන්නේ. නේද? තරහ වුණොත් ඌ කියනවා. ඒක නිසා මොකද කරන්නේ? ඌ ගාව ඌට හේතු හදාගෙන ඉන්න ඌගේ යාළුකමට. ඌගේ යාළුකම පවත්වන්න ඔබ හේතු හදාගෙන ඉන්නේ හැම තිස්සෙම. ඇයි යාළුකම නැති වුණොත් මොකද වෙන්නේ? යාළුකම නිරෝධ වුණොත් මොකද වෙන්නේ? ඒක කියනවා තව කෙනෙක් ඒක. දැන් දැක්කද? එහෙනම් පිළිතුරේ දැන් ඔබට පුළුවන් විශ්වාස කරන්න කාවද? එහෙනම් උපදිනා වැඩක් තියෙනවද? උපදිනවා කියන්නේ මහ දුකක් නේ. ඉපදුනොත් ඔය ටික විඳින්න වෙනවද නැද්ද? මේ දුකෙන් තුනෙන් එකක් දැකලානේ ඔය තීරණයට ඔබ එන්නේ. අපි තව තුනෙන් එකක් දකිමු එහෙනම්. දුකෙන් තුනෙන් එකක් දැක්කා. එහෙනම් දැන් ඔබ පිළිගන්නවා මේකෙන් මිදෙන්න බෑ. ඇලුනද? පෙළුනද? ඇලුනද? පෙළුණා. ඇලුනොත් පෙළුණා ඉතරයි. ඔන්න දැකගත්තා ඒක. යන් ඊළඟට තමයි. පින්වතනි ඔබ දෙයක් දැකලා තණ්හා වෙලා යම් දෙයකට ඒ ආසාව ජනිත කරගත්තා නම් ඒක එලෙස පවත්වාගෙන යන්න මක් කරන්න ඕනේද? ඒ දේවල් හටගෙන තියෙන හේතුන් එන්නේ. එහෙනම් යමකට ඔබ කැමති නම් ඒක එලෙස පවත්වාගෙන යන්න මොකද කරන්න ඕනේ? හේතු සපයන්න ඕනේ. හේතු සපයන තාක්කල් අර කැමැති විදිහට තියාගෙන ඉන්න පුළුවන්. හේතු සපයන එක නැති කළොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? විපරිණාමයට යනවා. විනාශක පරිණාමය වෙනවා. දරන්න පුළුවන්ද? උදාහරණයක් ගමු. අම්මා, ඔන්න අම්මා, අම්මට කැමති කෙනා, අපි හිතමු අම්මට හැදෙනවා දියවැලියා. ડોક્ટર્સලා කියනවා උදේට ඉන්සියුලින් ගහපන්, දවල්ට ඉන්සියුලින් ගහපන්, රැට ඉන්සියුලින් ගහපන්, ඉස්පිරිතාලේ අරන් ගිහින්. අම්මාට තණ්හා පුද්ගලයා, අම්මාගේ පැවැත්මට කැමති පුද්ගලයා මොකද්ද කරන්න ඕනේ දෙන්නේ? උදේට ගත්ත කරට ගියා ඉස්පිරිතාලෙට, ඉන්ජෙක්ෂන් එක ගහගත්ත, ගෙදර ගෙනාවා. දවල්ට ගත්ත කරට ගියා ගහගත්තාව, රැට ගත්ත කරට ගියා ගහගත්තාව. ඔව්ද නැද්ද? දැන් ඔය සැපයක්ද විඳින්නේ? ඔබ සැපයක්ද විඳින්නේ? දුකක් කියලා. හරි, ඔබ කියනවා දුකක්. දුකක් කියලා හිතලා ඉන්තිවලින් ගහන්න නැතුව හිටියොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? අර තමන් කැමැත්තෙන් හිතපේක විපරිණාමයේ දේවල් විනාශයට පරිණාමයේ විදී යද්දී අඳන්න නේද වෙන්නේ? දැක්කල අල්ලගත්ත කොටිවලිගේ සංකාර කරන එක නැවැත්තුවොත් විපරිණාමයට යනවා. ඒක නිසා ඒක මහදුකක්. ඒ දුකෙන් මිදෙන්න මොකද කරන්නේ? මොකද කරන්නේ? සංකාර කර කර ඉන්නවා. පවුල කැඩෙනවා කියන්නේ මොකද්ද? පවුල විපරිණාමයට ගියා. පවුල නොකැඩී ඉඳියා ගන්න ඔබ මොකද්ද කරන්නේ කියලා ඔබ දන්නවනේ. මං කියන්න ඕනේ නැහැ නේද? පුදුමාකාර සංකාර නේද වඩන්නේ? සංකාර කර කර කර කර කර කර කර කර පවුල තියාගෙන ඉන්නවා. සංකාර කරන එක නැවතුවොත් මොකද වෙන්නේ? විපරිණාමයට යනවා. අඩක් තමයි නේද? දැන් තේරෙනවද සිංහතුනි? සංඛාර දුකයි විපරිණාම දුකයි. කොටි වලිග අල්ලගෙන ඉන්නේ ඔබ. දේකට තණ්හා වෙනවා කියන්නේ සිංහතුනි මහ විනාශයක් කරගන්නේ. ඒක එලෙස පවත්වාගෙන යන්න ඕනේ. නැති වුණොත් මොකද වෙන්නේ? විපරිණාමයට ගිහිල්ලා මහ දුකක් එනවා. සංකිට්ඨේන පංච උපාදාන කණ්ඩා දුක්ඛ. මම මේ කියන එක හැමෝටම ඇහෙනව නේද? ආයි ඔය කියපු මහ ශ්‍රේෂ්ඨ වචනෙට කියන්න එපා. සංක්ෂේපයෙන් කිවහොත් පංච උපාදාන ස්කන්ධය දුකයි කියලා. අමතක වෙලාවක් ඔය තේරුම එහෙම දෙන්න එපා. ඔය තේරුමෙන් කිසිවක් කියවෙන්නේ නැහැ. ඔය කියන්නේ පින්වතුනි සංකිට්ඨ ඒන පංච උපාදාන ස්කන්ධා දුක්ඛ. සංකිට්ඨ ඒන පංච උපාදාන ස්කන්ධා දුක්ඛ. ඒ කියන්නේ මොකද්ද? අවිද්‍යා තෘෂ්ණාවෙන් ස්කන්ධයන් උපාදාන කරගෙන එලෙස පවත්වාගෙන යාම මහා දුකක්. දැන් ඕකයි සංක්ෂිප්තයෙන් කෙටියෙන්ම කිව්වොත් පංච උපාදාන ස්කන්ධයෙන්ම දුකයි කියන එකයි වෙනසක් නැද්ද? නිවන වැහෙන්නේ ඔන්න ඔය. නිවන වැහෙන්නේ ඔන්න ඔය තැන් වලින්. ඔය තනි කරන සංකාර දුක ගැන බුදුහාමුදුරු කියන්නේ යමක් උපාදාන කරගත්තට පස්සේ ඒක ඒ විදිහට පවත්වන්න ඕනේ නැද්ද ඔබට? හරි, ඔබ යනවා බියුටි සැලුන් එකකට. ගිහිල්ලා මූණ මේකප් එකක් දාගෙන එනවා. මේක ඔය විදිහටම පවත්වාගෙන ඉන්න ඔබ සංකාර කරනවද නැද්ද? පුදුමාකාර දේවල් ඔබ කරන්නේ. කර කර කර කර තියා ගන්නවා. කරන්න බැරි වුණොත් මොකද වෙන්නේ? විපරිණාමයේ. ඉතින් දුකයි. ඔය අතර නැද්දල දුක්ඛ දුකේ එන්නේ. අනේ මොනෝ වේද දන්නේ. දෙබරේ කරකිනවා. මූණේ වදින්න දන්නේ. ඇයි? මේක උපාදාන කරන් ඉන්නේ. මේක තණ්හා කරන් ඉන්න කල් දෙවිදෙනි මොකද වෙන්නේ? දුක්ඛ දුකේ පෙළෙනවා. විපරිණාම දුකෙන් පෙළෙනවා. සංකාර දුකෙන් පෙළෙනවා. ඔව්ද නැද්ද? ඔබ ජීවිත අත්දැකීම් වලට දාන්න මේ කියන ඒවා. දදා බලන්න තමන්ගේ දරුවා පාසලේ පළවෙනියා වීම උපාදාන කරගත් අම්මේ වඩන සංකාර ගැන සිහි කරලා බලන්න. එතකොට ඔබට දේවි තමන් තුළින් දකින නිසා ස්වාක්කාද වේ සඳහම් කියලා හිතාගෙන කරගෙන යන බලන්න. තමන්ගේ දරුවව පළවෙනිය කරන්න ඕනි කියලා හිතාගත් අම්මෙක් කරන්නේ මොනවද? අරකට ලිදා ගන්නවත් දෙන්නේ නැහැ. ඇහැරිලා ළඟින් ඉගෙන පාණ කරම මේක පොඩ්ඩක් ගේම් එකක් ගන්න. මේක තු පාණ කරම. ඇයි මේ? අම්මට ඉදෙන මහ වෙහෙසක් නේ මට මේ මේකත් එක්ක හැවට්ටු වෙලා මහ වෙහෙසක් මයි යනවා හොලිඩේ එකක්. අම්මා පොඩි නිවාඩුවක් ගිහිල්ලා එනවා. එනකොට අරුන්ට මොකද වෙලා තියෙන්නේ? ඌ ගේම් එක්ස්පර්ට් දැන්. දැන් එහෙනම් අර විපරීත නම වෙලා නේද? දැන් අම්මා අඬනවා. අපි ගාවට ඇවිල්ලා රෙංගලන් දින රෙංගල අම්මලා ඒෂියන් අම්මලා අඬන ඇඬිල්ල දැක්කොත් වැල හීන වගේ අඬනවා. ඉතින් කියලා දෙන්න දෝ. හදලා තියෙනවා. මම කිව්වේ ඔය කල් ගොඩාක් අය දන්නේ නැන්නේ මම මේ මේ මේ අහවලයි කියලා. මම පන්දිගල වල සමහර අය ඇවිල්ලා කියනවා මේ ලංකාවේ අය බොහොම මේ හිතවත්. ඇවිල්ලා කියනවා මල්ලි මේ සල්ලිව නෙමෙයි මල්ලි ජීවිතේ. පොඩ්ඩක් පන්සලකට එහෙම යන්න. පන්සලකට එහෙම ගිහිල්ලා පොඩ්ඩක් බුදුන් අදහගෙන ඉන්න මල්ලි. මොකද අපි මැරෙනවානේ. මොකද නම් බොහොම හොඳයි මම යන්න. ඒ මාව පන්සලක දකින්න හම් වෙන්නේ නැහැනේ. බෝඩ් ගහගෙනත් නැහැනේ මං අහවලා කියලා. ඉතින් මට අවවාද කරනවා පන්සලකට යන්න කියලා. එහෙම පිළිස ඇවිදින්න අඬනවා මැලහිනවා වගේ. ඇයි මේ අඬන්නේ? වසඟේ තියාගන්න බැරුව. වසඟේ තියාගන්න try කළොත් බැරි නේද? වසඟයේ තියාගන්න try කළොත් තියාගන්න බැරි වෙයිද? පුළුවන්. මක් කරලාද? සංකාර වල මොකක්ද කරන්න පුළුවන්? වසඟයේ තියාගන්න try එකක් දෙන්න පුළුවන්. හැබැයි නවත්තකෝ මම මොකද වෙන්නේ? බැස්ස විපරිණාම. එහෙනම් මේ දුක් තුනෙන්ම පෙළෙන්නේ එකම හේතුවක් නිසා නෙමෙයිද? ඔය දුක් තුනෙන්ම පෙළෙන්නේ එකම හේතුවක් නිසා නෙමෙයිද? මොකක්ද එකම හේතුව? තණ්හාව. ඉතින් තණ්හා නොකර හිටියනම් ඉන්නයි. තණ්හා නොකර හිටියනම් පින්වතුනි හේතු එකතු කරන්න ඕනේ නැද්ද? හේතු එකතු කරන්න ඕනේ නැහැ. හේතු එකතු කිරීම කරන්න නැති නිසා විපරිණාම වෙනකොට දුකයිද? ඒත් නෑ. ඔබ ගෙයක් හදාගන්න ලස්සනට ගේ ඇතුළ සකස් කරලා ඔබ ඇලෙනවා ඔබට චා හරි ලස්සනයි ඉතින් ඔන්න ඇලුන. දැන් ඔය ඇලිච්ච එක ඔය විදිහට තියන් ඉන්න ඔබ මොනවද කරන්න ඕනේ? හැමදාම අතු ගන්න ඕනේ. හොඳට ඔක්කොම පිහදාන්න ඕනේ නේද? කුඩු එහාට මෙහාට කර කර ඒ ටික ලස්සන ඒ විදිහට තියාගෙන ඉන්න සංකාර කරලා. සංකාර කලේ නැත්තම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? විපරිණාමයට යනවා. එහෙනම් පින්වතුනි සංකාර දුකෙන් නිදහස් වුණොත් එහෙම මොකද වෙන්නේ? විපරිණාම දුකෙන් පෙළෙනවා. විපරිණාම දුකෙන් නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕනි? සංකාර දුකෙන් දුක අරගන්න ඕනි. එහෙනම් පින්වතුනි මේක මහා කරුණාවක් නෙමෙයි ජීවත් වෙනවා කියලා කියන්නේ. පොඩ්ඩක් හිතලා බලන්නකො. ඒකයි මම ඔබට කිව්වේ මේ දුක අවබෝධ කරනකම් මේකෙන් යන්න ලෑස්ති නෑ කවුරු. දුක අවබෝධ කරගන්න. මේ දුක මොකද්ද කියලා හොඳට තේරුම් ගන්න. කෝ ගැලවෙන්න පුළුවන්ද? තණ්හා සහිත පුද්ගලයෙකුට ඔය දුක් තුනෙන් ගැලවෙන්න පුළුවන්ද? නෑ. ඔය දුක් තුනෙන් ගැලවෙන්නේ නෑ. ඔය දුක් තුනෙන් ඔබ පුදුමාකාර විදිහට වේදනාව විඳිනවා. ඔය දුක් තුන දැකගන්න. මේ දැන් අපි දුක් විඳන්න නෙමෙයි කවුරු. අපි මේ දුක දැක්කා. ඔන්න ඔය දුක දකින්න කොට පින්වතනි ඔබට හිතුණ නේද මේ දුකට හේතුව එකයි තියෙන්නේ. ඒක මං කියපු හින්දාද ඔබට හිතුණේ? නෑ. මොකද්ද දුකට හේතුව? මොකද්ද දුකට හේතුව? තණ්හා. ඔබ තණ්හා උනේ නැත්තම් මේ ෆෝන් එකට මම තණ්හා නැත්තම් මාව පිළන්න පුළුවන්ද මේකට? පුළුවන්ද? නෑ. හැබැයි හේතුන්ගෙන් නෙමෙයිද හැදිලා තියෙන්නේ? අපේ වදගේ පවත්වන්න බෑ නේද? අවිනිශ්චිතයි නේද? එනවා එකක්වත් මේකට බලපන්නේ මකුලොද්ද තණ්හාව නැත්තා. එනම් වස්තු නිරෝධ කරන්න කියලා නෙමෙයි බුදුහාමුදුර දේශනා කළේ. මොකක් නිරෝධ කරන්න කියලා? තණ්හාව නිරෝධ කරන්න. වස්තු නිරෝධ කළා නිවන් දකින්න බෑ. ඔබගේ දරුවා හේතුන්ගෙන් නේද හැදිලා තියෙන්නේ? හේතු නැති වුණොත් නැති වෙනවා නේද? ඔබගේ වසඟේ තියනවාද? අවිනිශ්චිතයි නේද? ඔව්. යාපනේ කන්දසාමිගේ දරුවා හේතුන්ගෙන් නේද හැදිලා තියෙන්නේ? ඔබ වසඟේ පවතින්නේ නැහැ නේද? අවිනිශ්චිතයි නේද? හැබැයි ඔබ පෙළෙනවාද යායි? ඔබ යා නිසා පෙළෙනවද? නෑ, ඔබ පෙළෙන්නේ මෙයා නිසා, තමන්ගේ කියලා නිසා. එහෙනම් දැන් දුකට හේතුව මොකද්ද කියලා පේනවා නේද? දැන් මම වටලින් කියන්න ඕනේ නෑ නේද දුකට හේතුව මොකද්ද කියලා? අන්න ඒකයි පිළිගන්නේ. දුක දැක්කගෙන දුක්ඛ සමුදය දකින්නවා කියන තථාගතයන් වහන්සේ දේශනා කළේ. දුක්ඛ ආර්ය සත්‍ය දැකපු කෙනා දුක්ඛ සමුදය දකින්නවා. ඒකයි කියන්න දෙයක් නෑ. දැන් මට කියන්න, දුකට හේතුව තණ්හාව බව ඔබ දන්නේ මං කියපු නිසාද, බුදුහාමුදුරුවෝ කියපු නිසාද? එහෙම නැත්නම් ඔබට දැන් වැටහෙන්නේ නැද්ද? එහෙනම් දැන් කොහෙන් හරි පොතේ තිබ්බ කියලා ගන්න ඕනද? ගුරු පරම්පරාවෙන් ආව කියලා ගන්න ඕනද? ඔන්න බලන්න කාලාමයන්ට කියපු එක බුදුහාමුදුරුවෝ. දැන් කාගෙන්වත් අහගෙන ගන්න ඕන එකද? නෑ, බුදුහාමුදුරුවෝ කිව්ව කියලා ගන්න ඕන නේද ඔක? මම නෙයි කිව්වා කියලා ගන්න ඕන නේද? තර්කයට ගැළපෙනවා කියලා ගන්න ඕන නේද? නෑ. ඔබට ප්‍රත්‍යක්ෂව තේරෙනවා මේ දුක කියන එක ජනිත වෙලා එන්නේ ඇලිච්ච හේතුවෙන්. ඇලුන් නැත්නම් ඔය දුක් තුනේ එකක්වත් පීඩා විඳින්නේ නෑ. ඇලෙන කෙනා තමයි පීඩා විඳින්නේ. එහෙනම් දැන් ඔය දුකට හේතුව මොකක්ද කියලා දන්නවා. එහෙනම් කවුරුත් කියන්නපා දුකට හේතුව අනිච්ච කියලා. නෑ, අනිච්ච කියන්නේ යථා ස්වභාවයක් මේ ලෝකෙදී. මුලාවෙන් ගත්ත නිසායි ඇලුනේ ගිහිල්ලා. ඒකයි බුදුහාමුදුරුව අනිච්ච කියලා පටන් ගත්තා. ඉච්ඡ න්‍යාය මොනෝ කියන. ඉච්ඡ න්‍යායට මේක නෑ. ඔය මුලා දෘෂ්ටියේ ඉන්න කල්ම තණ්හා වෙනවා ගිහිල්ලා. වසඟේ පවතිනවා නම් ඇලෙනවනේ තණ්හා. ඔය දෘෂ්ටියේ ඉන්න කම ඕනේ එකට ඇලෙනවා. තණ්හාල හදා ගන්නවා එතනදී. ආ මේක මේ එහෙම තේ ඇලෙනවා තණ්හා. නිත්‍ය වශයෙන් මෙහෙම නෑ කියලා දරනවා නම් මෙලෝ යකේ ඇලෙනවද දේවල් වලට? කිසිම කෙනෙක් ඇලෙන්නේ නැව දේවල් වලට. එහෙනම් පිටුදරේ ඔන්න දුක දැකගත්තා ඔබ. ඔය දුක දකිර ඔබට හොඳටම විශ්වාසද කියන්නේ ඔබ දුක දැක්කයි කියලාද? ඔය දුක් තුන වෙන්වෙන් වශයෙන් දැකගත්තාද? නැත්තම් කියන්න අපි තව උදාහරණ අරගෙන මේක දකිමු. නැත්තම් තව දේශනා ලක්ෂයක් අහන්න වෙයි නිවන් දකින්න. හොඳට බලන්න තමන්ගේ ජීවිතේට දදා බලන්න. තමන්ට දුක දෙන්නේ නැහැ. අල්ලපු ගෙදර ළමයාට දදා බලන්න ඒකමට දුක දෙන්නේ නැහැ. එහෙනම් විනාශ ගිනි ගෙඩිය ඉන්නේ ඔබගේ උකුලේද? අල්ලපු ගෙදර ගෙල්ලක්ද නැකද ගිනි ගෙඩිය? මොකද්ද ගිනි ගෙඩිය? ඔය උකුලේ ඉන්න කා ගිනි ගෙඩිය දෙන්නේ? අර එහා ගෙදර එකා මොකුත් කරන්නේ නැහැ. ඔබගේ හතුරා නෙමෙයි ඔබට ගිනි ගෙඩිය දෙන්නේ තියෙන්නේ. ඔබගේ ළමයි, ඔබගේ වස්තු, ඔය මම මගේ හියාගත්ත ටික තමයි ඔබට ගීන්දර දෙන්නේ. හතුරා දෙන ගීන්දර බොහොම පොඩ්ඩයි. දැන් ඔබට තේරෙන්නේ මොහොතක් මොහොතක් නෑ රෝග පෙළෙන්නේ හැටි. ඔය කය පොඩ්ඩක් පවත්වන්න උදේ ඉඳලා රෑ වෙනකන් නැහින් නැහැටි කියලා දීගන්න බලන්න. උදේ ඉඳලා රෑ වෙනකන් රස්සාවක් කර කර රස්සාවක් කර කර සල්ලි ටිකක් හොයාගන්නවා මොකටද? මේකට ආසයි. මේක ප්‍රශ්නිමත්ව තියාගන්න ඕනේ. හොඳට කාලා බීලා ඉන්න ඕනේ. ඉතින් මොකද කරන්නේ? රස්සාවක් කරනවා උදේ ඉඳලා රෑ වෙනකන් මේකට ඔබන්න. මේක ලස්සනට තියාගන්න. රූපලාවන්‍යෙන් හැඩ කරගන්න. තව උදාහරණයක් මම කියන්න. වේට් ලිෆ්ටින් කරන කොල්ලෙක් ඉන්නවා. ජිම් එකට යන. අත හදාගන්න ලුබුවට. ඒක යම් ප්‍රමාණයකට අත හදාගත්තහම කන්නඩියෙන් ගිහිල්ලා බලනවා. ඒ කන්නඩියෙන් බලද්දී මේකට හරි ආසයි. දැන් මේක මොකද කරන්නේ ඔතන ඉහන්? අන්න ආසහිතුන. දැන් මොකද කරන්නේ? ඕක දැන් ආසහිතුන නම් පවත්වගෙන යන්න ඕනේ වෙනවා නේද? ඒක නිසා නේද දවසක් කර දවසක් හැමදාම ජිම් එකට ගිහිල්ලා හරකෙක් වගේ අරව උස්සන්නේ. අර උස්ස උස්ස ඉන්නවා. ඌ දන්නේ ඔහුගේ තරුණ ජීවිතේ නිකන් දිය වෙනවා. අර මායාවට අහු වෙලා ඒක තියාගෙන ඉන්නවා. ඒක තියාගෙන ඉන්න පුදුමාකාර සංකාර දුක්ඛයක් වඩන්නේ ගිහින්න. තියෙන්නේ බර උස්සන එක සැපයක්ද? බර උස්සන එක සැපයක්ද? නෑ. එහෙනම් හිතා ගන්න පින්වදනි, මේ කොල්ලා බර උස්සන එක සැපයක් කියලා හිතාගෙන බර උස්සනවා. ඇයි? අරක නැතිවීමේ මොකද්ද? අරක නැතිවීමේ විපරිණාමයේ ඊට වඩා දුක් හින්දා. කොහොම ගිනි ගොඩකද අපි ඉන්නේ? මේව තේරුම් ගන්න පින්වදනි, මේ රොකට් සයන්ස් නෙමෙයිනේ. මේ අපි කතා කරන අපේ ජීවිතය ගැන. පැවිදි වෙන්න යන කලින් මේව තේරුම් ගන්න. මේව තේරුම් ගත්තා නම් මොන මොඩෙල්වත් මේ ගිහි ජීවිතේ ඉන්නේ නැහැ. වගකීම් යුතුකම් තියෙනවා. වගකීම් යුතුකම් තියෙනවා නම් ඉතින් ඉන්න වෙනව කරන්න දෙයක් නැහැ. නැත්නම් පින්වදනි මේ බව ගමන නසන්නේ නැහැ. මේ මොන කුණක්ද කන්නේ? මේක නසන්නේ නැහැ. මේ මහා අපරාධයන් කරගන්නේ අපි ජීවිතවලට. දැඩි ලෙස ඇලුනට පස්සේ ඒව පවත්වගෙන යන්න පුදුම මෙහෙමක් දරන්නේ. ඉතින් මේකෙන් නිදහස් වෙන්න ඕනේ. දැන් ඔබ දැකගත්ත දුක්ඛ දුක්ඛේ විපරිණාම දුක්ඛේ සංඛාර දුක්ඛේ. එහෙනම් ඔන්න පින්වතුනි එනවා මොකද්ද? දුක්ඛ ආර්ය සත්‍ය. ඉදං දුක්ඛං ආර්ය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්ඛුමුදපාලි. ඔන්න ඔය තැන ඔබට පහළ වුණාද? මේ දුක්ඛ ආර්ය සත්‍යයි කියන ධම්මස පහළ වුණාද? වුණාද? හොඳට බලන්න. ඔබට මේක අවබෝධ වුණාද? ධම්මසෙන් අවබෝධ වෙන්න ඕනේ. ප්‍රඥාවෙන් විඳලා නෙමෙයි. මං කාටවත් ගහගෙන ගියාද? විඳිනවද විඳිනවද කියලා ගහගෙන ගියාද? දුකයි දුකයි කියන්නේ නෑ. දකින්න මේක. දැක්මේ මේ දුක දකින්න ඕනේ. දකින්නකොට දකින්නේ නම් මොන හැ පහළ වෙන්න ඕනේ? ධම්මස පහළ වෙන්න. අන්න ප්‍රඥා චක්ෂුෂය පහළ වුණා නම් ඔබට මේ වෙලාවේ ඕකම දුක දැකගත්තා. දැන් ඔය දුක දැකගත්ත ඔබ තව එකක් දැකගත්තා. මේ දුකට හේතුව මොකද්ද? තණ්හාව. බුදුහාමුදුරුවෝ නිසා නෙමෙයි, මං කියන නිසා නෙමෙයි. ඔබ දැනගත්ත ප්‍රත්‍යක්ෂවම මේක තණ්හාව තමයි මේකට හේතුව. අන්න එනවා අනිත් එක මොකද්ද? ඉදන් දුක්ඛ සමුදයං හරිය සත්‍යන්ති මේ වික්කවේ පුබ්බේ අනුසුදේසු ධම්මේසු චක්ඛුමුදපාය. ඒකාන්තේම ඔය ධම්මවල පහළ වුණාද නැද්ද? ඔන්න ධම්මවල පහළ වුණා ඒකට. දැන් බලමු මොතලින් එහා. දුකට හේතු උනේ තණ්හාව නම් මේ දුකෙන් මිදෙන්න මොකද්ද කරන්න ඕනේ? වස්තු ටික නිරෝධ කරගෙන නිරෝධ කරගෙන නිරෝධ කරගෙන යන්න. ගෑන් ළමයි ටික ඔක්කොම ඔළුව ඉඳලා වහලා ඔළුව ඉඳලා වහගෙන ඔළුව ඉඳලා වහගෙන යන්න. නෑ, එහෙම ඒවා තියෙනවා. ඒගොල්ලන්ට තේරෙන විදිහ. ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? ඔළුව ඉඳලා පල්ලෙහාට යනකම් වහනවා. හරි. වස්තු නිරෝධයි. ඒක නිසා දුක්ඛ නිරෝධයි කියලා හිතාගෙන. එහෙනම් වස්තු වහලා වැඩක් තියෙනවද? නේ. ඇයි? දුකට හේතුව වස්තු නෙමෙයි. මම කියන්නේ දුකට හේතුව ඔය එකක් වන්නේ. මේ දුකට හේතුව තණ්හාව. මම කියපු නිසා නෙමෙයි ඔබ දැකගත්තයි. එහෙනම් දැන් දුක නැති කරන්න මොකද කරන්නේ? තණ්හාව නැති කරන්න ඕනේ. අන්න යෝ තස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති යනාදේ. ඒ තණ්හාවේ ශේෂ නැතුව ඉතිරි නැතුව ඇලීම් ගලවල දැම්මන නොයලීමක් තියෙනවනම් මිදීමක් තියෙනවනම් ඒක තමයි දුක්ඛ නිරෝධය. දැන් ඕක මං කියන්න ඕනද? ඔබට මං කියන්න ඕනද? නෑ, ඔබ දන්නවද? බුදුහාඳුරෝ කීපෙ හින්දාත් දැන් දන්නේ නෑ. එවලේ ඉස්සෙල්ලා මන අහන්නේ දැනගත්ත බුදුහාඳුරෝ මේ එක කියලා තියෙනවා කියලා. නමුත් දැන් ඔබ දන්නේ බුදුහාඳුරෝ කීපෙ හින්දාත් නෑ. ඔබට ප්‍රත්‍යක්ෂව වැටහෙනවා. දැන් කුල පරම්පරාවෙන් ආපු හින්දාද දැන් විශ්වාසෙයි? නෑ, ප්‍රත්‍යක්ෂවම වැටහෙනවා. දුකට හේතුව තණ්හාවයි. එහෙනම් ඒක නිරුද්ධ කළා නම් ඉතිරි නැතුව එක බිංදු මාත්‍රයක්වත් ඉතිරි නැතුව ඒක නිරුද්ධ කළා දැම්මනම් මොකද්ද? දුක්ඛ නිරෝධය. ඊළඟට එනවා මොකක්ද එනවා යාවේ? ඉදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යන්ති මේ වික්ඛවේ කුප්පේ අනුසුදේස ධම්මයේ සූචක්කෝ මුලපාලි. ඔන්නේ ධම්මසත් පහළ වුණා. දැන් එහෙනම් ඕක පහළ වුණා. දැන් බලනවා මොකද්ද? එහෙනම් මේකට තියෙන මාර්ගය මොකද්ද? මේකට තියෙන මාර්ගය මොකද්ද කියලා යන වැටෙන්නකොට පින්වතුනි ඔන්න ඔතන පොඩි සියුම් තැනක් තියෙනවා හොඳට අල්ලගන්න. ඔතනට මම එන්නේ ඉස්සෙල්ලා යමක් ඔබට පෙන්නලා දෙන්න. තමන් වශයෙන් පවතින්නේ නැත්තම් හැම මොහොතකම අවිනිශ්චිතයි නะ. ඔය වස්තු එකක්වත් ඔබට සැප දෙනවා. ඔබට ඒකාන්තයෙන් දෙන්නේ මොකද්ද? දුක. එහෙනම් යද නීචං තන් දුක්ඛං නේද? එහෙනම් යමක් නිසා තෙලෙනවා නම් ඒ තෙලීම නිසා දුකක් හටගන්නවද නැද්ද? හටගන්නවා. එහෙනම් තෙලීම නිසා දුකක් හටගන්නවමයි යද නීචං තන් දුක්ඛ. යන් දුක්ඛං තද නත්තා. යමක් දුකයි නම් සාරයිද අසාරයිද? යමක් දුක ගේනවා නම් හැම මොහොතකම සාරයිද අසාරයිද? ඇසුරට සුදුසුයිද නැද්ද? නෑ. ආත්මයිද අනාත්මයිද? ඒ ලෝක සම්මතයේ සමහර අය පාවිච්චි කරන එකෙන් ගන්න බෑ. හැබැයි ගන්න විදිහක් කියන්න ඔය පදයට එක්ක පැටලෙනවා නම් ඔබ පින්වතුනි අත්ත කියලා කියනවා තමන්ට. එහෙනම් ආත්මයි කියලා ආත්ම කියනවා තමන්ට. එහෙනම් ආත්මයි කියලා කියන්නේ තමන්ගේ හිතසුව පිණිස වේ. යමක් දුක ගේනවා නම් තමන්ගේ හිතසුව පිණිස වෙනවද? ඇසුරු කළ යුතුද? එහෙනම් එහෙනම් අනත්තං අසාර කට්ටේ නම් තීප එකම නෙමෙයිද උතල තියෙන්නේ? අනාත්මයි කියන්නේ මොකක්ද? තමන්ගේ හිතසුව පිණිස නැහැ. එනම් තමන්ට දුක ගේන දෙයක් හිතසුව පිණිස නැහැ. අනාත්මයි. ඔය වචනේ අනාත්මේ කඩා ගන්න බැරි නම් ඒකේ හරි තේරුම ගන්න උතල තියෙන තේරුම. ආත්මේ කියලා තව එකක් පනවලා තියෙනවා. ඒක උතන්ට ගැලපෙන්නේ නැහැ. ආත්මේ කියලා එකක් පනවලා තියෙනවා. එම්බා ආත්මේ කඩුවකින් තොප කැපිය නොහැක. ගින්නකින් තොප දැවිය නොහැක. කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුව තනන්නාසේ නුඹ කයක් හැර කයක් තනන්නේ. වේදේ සඳහන්. ඔය කියන ආත්මේ නෙමෙයි මේ කියන්නේ. එහෙම නැති කියන එකක් නෙමෙයි මේ කියන්නේ. ඉතින් යමක් දුකයි නම් භවෙන් භවයට එනවා. භවෙන් භවයට එන්නේ ගැලපෙනවා. යමක් දුකයි නම් භවෙන් භවයට එන්නේ. ඔය ජීවිතේ ගැලපෙනවා. යන්නේ කොහෙද? මල්ලේ පොල් වගේ කතාව. හැබැයි අනාත්ම ගලප ගන්න පුළුවන්. කොහොමද? අත්ත නැහැ. තමන්ට හිත දුව මිනිස නැහැ. එහෙනම් ඇසුරු කළ ඇසුරු කරන්න සුදුසු නැහැ. අසාරයි. එහෙනම් පිටකදී යමක් දුක දෙනවා නම් සාරයිද අසාරයිද? අසාරයි. ඔබ මං කියප නිසා දුක කියන්නේ? අවබෝධයෙන්මද කියන්නේ? ඔව්. එච්චරයි ඕනේ. තථාගතයන් වහන්සේ කියපු නිසා කිසි දෙයක් එන්න ඕනේ නැහැ. අවබෝධය තුලින් ගන්න. එතකොට පින්වතුනි කුල પરම්පරාවෙන් ආවත් එකයි පොතේ තිබ්බත් එකයි ඔය එකක්ම වැඩන්නේ. අවබෝධයෙන් තමන්ට වැටහෙනවා මේ කියන්නේ මොකද්ද කියලා. අන්න එහෙම නුවණ එහෙම දෙයක් තමයි තථාගත ධර්ම කියලා කියන්නේ. ත්‍රිපිටකයේ තිබ්බා කියලාවත් විශ්වාසයට ගන්න අවශ්‍ය නැහැ. ප්‍රත්‍යත්ව දකින්න මොකද්ද මෙතන තියෙන්නේ කියලා. එතන කාලාම යන්න බුදුහාඳුරෝ ඔය මොකද ඔය කන්සෙප්ට් එක ඔය සංකල්පය තමයි දුන්නේ. ඕක හොඳට අන්න තියෙනවා. හරි. එහෙනම් අසාරයි නම් මේ ලෝකේ තව දුරටත් මේ ලෝකේ රෝන්ද ගහන්න ඕනේ. එහෙනම් පිළිගනි මෙච්චර කල් දවස් හිටියා මුලාවක මේ ලෝකේ හරි සාරයි කියලා. ඔය සාරයි කියන මුලා දෘෂ්ටිය නැති වෙලා ගියා මෙන්න මේක අවබෝධ කරගත්ත කෙනා. මේ දුකයි නම් පිළිගනි මේකේ මොන සාරයක්ද? බලන බලනත් දුකයි නම් ඇසුරු කරන ඇසුරු කරන හැමදේම දුක නම් ගේන්නේ තින්දින් මේකේ මොන සාරයක්ද? ඔන්න ඔය තැන තාමම මේ ලෝකයේ සාරයි කියලා ගත්ත මුලාව නැති වෙලා ගියා. ඒ නැති වෙලා යනකොට මේකේ නාට හිතෙනවා අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් යන මේ භව ගමන නම් මට එපා. අන්න පින්වතනි ඉදන් දුක්ක නිරෝධ ගාමිලි පටිපදා අරිය සච්චන්තිමේ දීක්කවේ පුබ්බේ අන්නුස දේශ ධම්මේසු චක්කුන්ද පාලේ. අන්න මේ පුද්ගලයා ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් වුණා. ඇයි මේ අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් යන මේ බව ගමන මට එපා කියන දෘෂ්ටියට පත් වුණා. මෙච්චර කල් අනේ මටම වියන් ලෝකෙම මට ලැබියන් කියලා හිතපු එක දැම්ම පුදුනේ. මේ අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් මේ යන බව ගමන නම් මට එක මොහොතක්වත් එපා කියන දෘෂ්ටියට පත් වුණා. ඕම ඔය දෘෂ්ටියට පත් වීම තමයි තියෙන්නේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සම්මා දිට්ඨියට පත් වෙච්ච කෙනා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දැකපු කෙනා. අන්නේ දල් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදානීය සංචන්තිනේ වික්කවේ කුබ්බේ ධම්මේසු චක්ඛෝමද පාලි. ඔන්නේ පිළිපද දහම් මත පහළ වුණා. එහෙනම් බිංගතුනි යමෙක් දුක දැක්කනම් ඒ දැකපු කෙනා එලෙසින්ම දුක්ඛ සමුදයත් නිරෝධයත් මාර්ගයත් දකින්නවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ. එහෙනම් දැන් ඔබට දකින්න දෙන්න දුක විතරයි. දුක දැකපු ගමන් ඔබට හැම එකක්ම වැටහෙනවා ගියාද නැද්ද? එහෙනම් බිංගතුනි මාර්ගඵල ලබන එක මහා මාර්ගයක් නෑ, වීරයයි ඕනේ. ඔබ මේ දහම් න්‍යායට අදපත් වුණා නම් මම සර්ටිෆිකට් ගහන්නේ නැහැ. මගෙන් ඇවිල්ලා අහන්න එපා මම සෝවාන්ද නැද්ද කියලා. එහෙම අහන්න එපා. ඔබ සෝවාන්ද නැද්ද කියලා මන් දන්නේ නැහැ. ඔබට තේරුණාද නැද්ද කියලා මම කොහොමද දන්නේ? මට බඳ කියන්න පුළුවන්. ඔබට තේරුණාද නැද්ද කියලා දන්නේ ඔබ? මේ දහම් න්‍යාය දැකගත්තා නම් මේ ලෝකයේ දුක බව දැක්කල විඳලා නෙමෙයි. මේ ලෝකයේ දුක මත පිහිටා ඇත කියලා දැනුණා. දුක්ඛෝ ලෝකේ පටිච්චිතා බොරුද? ඔය කියපු කතාව බොරුද නේද? මේ ලෝකයේ දුක මත පිහිටලා තියෙනවා කියලා කියපු කතාව බොරුද? ඇයි ගැළවෙන්න වෙන්නේ? කොහෙන් ඇල්ලුවත් මොකද වෙන්නේ? අල්ලගෙන නම් ඉන්නේ. අල්ලගත්ත නිසා මොකද වෙන්නේ? සියල්ල දුකයි. සිය අල්ල කියන්නේ ඒකද? අල්ලන්න ගන්න හින්දා. එහෙනම් සිය අල්ල දුකයි. ඒ කියන්නේ තමන් විසින් යමක් අල්ල ගත්තා නම් තණ්හා කළා නම් අන්න දුකයි. ඕකේ මිදෙන්න බෑනේ. අල්ලගෙන දුකෙන් මිදෙන්න බෑ මෙලෝ යකිකුයි. අල්ල ගත්තා නම් විනාශක තමයි. ඒක නිසා තමයි අල්ලන්නේ. අල්ල ගත්තා නම් මේ මහ දුක්ගින්න දෙන නිසා තමයි බියදලි මේ නෙක්කම් මේ පතන්නේ. නෙක්කම් මේ පතන්නේ. අනේ කුටියක්වත් එපා. ඇයි? ඒක අල්ල ගත්තොත් එහෙම මොකද වෙන්නේ? ඒක එලෙස පවත්වාගෙන යන්න මහ වේදක් දරන්න ඕනේ. අතු ගන්න ඕනේ, ඔක්කොම කරන්න ඕනේ. ගහක් යන්න හොඳයි. ඇයි? ඒකේ වේතු බහ බැඳහම තව ගහක් යට යනවා. ඒකේ කඩිය ඇවිල්ලා පදිච්චි වුණාම කඩීට ගේ බාර දීලා අපි යනවා තව ගහක් යටට. ගහක් යටම හොඳයි. ඇයි? සංකාර දුකෙන් ගොඩාක් නිදහස්. විපරිණාම දුකකට යන්නේ නැහැ. මොකද ඇලෙන්නේ? ඉතින් ඔබ හෙට ගහන්න තව තට්ටුවක් ඔය ගෙදරට. ඇයි? තට්ටු දෙකක් නිසානේ දෙපාරක් පෙළෙන්නේ. තව එකක් ගහගත්තා නම් තුන් පාරක් පෙළුනේ. මනුස්සයාට සාපයක් වැදිලා තියෙන්නේ. අසාරේ සාරම දිනෝ. මේකට මේ අසාර දේවල් සාරයි කියලාමයි තේරෙන්නේ. ඒකයි බින්දෙන වීරවන්තයෝ කක්ක දානේවා මෝග පුරුෂයෝ අරන් ඉහමත තියාගන්නවා. වීරවන්තයෝ සල්ලි කක්ක දානවා. ඒ කක්ක දාන සල්ලි ටික මෝග පුරුෂයෝ අරගෙන ඔළුවේ තියාගෙන මේ බලහන්කෝ මගේ ගොඩ කියලා පෙන්නනවා. හැබැයි ඒකු මිදින දුක කොච්චරද කියලා අර වීරවන්තයන්ට පේනවා. පොඩ්ඩක් හිතන්න බින්දනේ. ආත්ම වංචාවට අහුවෙන්නේ නැතුව ඇත්ත ඇති සැටින් හිතන්න. ඔබ ඔය කරන වැඩේ හරිද? ඔබ ඔය කරන වැඩේ මෝඩ නැද්ද? මේක අවබෝධ වෙන්න වෙන්නේ ඉන්න බෑ. ඔය ගිහි කුණේ ඉන්න බෑ. ඒක මට හොඳටම විශ්වාසයි. මෙතනින් 10 දෙනෙක්වත් ඇවිල්ලා කියන අපිට පැවිදි වෙන්න ඕනේ කියලා. මේක තමයි සාත්‍ර උනන්දක දිලිච්ච ආවට්ටණී මායාව. මොකද මම වසීගුරුකම් කළාද ඔබට? ඔය අපිට නිින්දා අපහාස කරන්න පාවිච්චි කරනවා එහෙම ඒවත් සමහර. ආහා වසීගුරුකම් තියෙනවා යන්න එපා බනහන්න. අර බුදුහාමුදුරනේ කිව්ව ආවට්ටණී මායාකාරයේ යන්න එපා කියලා. බුදුහාමුදුරෝ නෙමේ ආවට්ටණී මායාකාරයා. මම නෙමේ වසීගුරුකම් කාරයා. මොකද්ද මේ ධර්මයේ? මේ ධර්මයේ උන්වහන්සේ දෙසූ ධර්මයේ. ඒක තමයි පිළිවෙතේ අද මේ හෝගාල පැවිද්දට එන්නේ මිනිස්සු. ධර්මයේ වෙන මොකුත් මේ අපේ ආචාර්යයක් මෙතන නැහැ. ධර්මීය ආචාර්යයක් තියෙන්නේ. ඔබ පොඩි කාලේ කක්ක කැලුවද නැද්ද? කක්ක කන්නේ නැති, තලන්නේ නැති චක චකල් ගන්න. කවද වෙනකන් විතරද කක්ක බැලුවේ? කක්ක බව අවබෝධ වෙනකන් විතරයි නේද? එදයින් පස්සේ කක්ක කියන එක දිහා බැලුවද හැරිලායි. දැම්ම ෆ්ලෂ් කළා. බැලුවද කොහොමද කියලා? නෑ. ඒ තරම් අපිරිය වුණා නේද? එහෙනම් තියෙන්නේ මේ රාග දේශ මොහ සහිත ගතකරන මේ කුණු ජීවිතේ. ටොයිලට් එකට දාලා ෆ්ලෂ් කරලා දාන්න. වතුර එකක් ගහලා දාන්න බලන්නේවත් නැතුව. මේක මහ කුණු ජීවිතයක් මේ ගත කරන්නේ. ඔබ දුක් නොවිඳින වෙලාවක් නැහැ. පින්වතේ ඔබ ගැන මොන කතාවද? අරිහතුන් වහන්සේ දුක් විඳිනවනේ ජීවතුන් අතර ඉන්න කාලේ. ඇයි උන්වහන්සේ බඩගින්න නිසා පෙලෙන්නේ නැද්ද? මදුරුව නිසා පෙලෙන්නේ නැද්ද? ලෙඩ රෝග නිසා පෙලෙන්නේ නැද්ද? හිත පෙලෙන්නේ නැහැ උන්වහන්සේගේ. උන්වහන්සේ ඒ දේවල් වලට ඇලිවෙන්නේ හිත පෙලෙන්නේ. නමුත් මොකද වෙන්නේ? අර කර ගහගත්ත කර්මයක් තියෙනවනේ. මොකක්ද? රාගලේශ මොහ සහිතව හැදිච්ච කයක්. ඒක නිසා උන්වහන්සේත් පෙළෙනවා. එහෙනම් ඔබ ගැන මොන කතාවද? ඔබ මොනතරම් මානසික පීඩාවලින් ඉන්නේ? තේරෙන්නේ මනුස්ස ජීවිතය කියන්නේ කාම සුගතිය. ඔබ හොඳට කල්පනා කරලා බලන්න ඔබ සුගතියේදී ඉන්නේ කියලා. ගොඩ ගහනවා, ගොඩ ගහනවා, ගොඩ ගහනවා. ඔය හැම ගොඩක් නිසාම ඔබ අන්ත අහරණ වෙනවා. පුදුමාකාර ලෙස පෙලි පෙලි ඔබගේ ජීවිතය ගත කරන්නේ. මේ දැන් ඔබට බණ ටික අහන්න දැන් පෙලෙනවා. මම කියන්නේ ඉද දන්නේ. ළමයි ටික ගෙදර දාලා මොනවා කරගෙන ඉද දන්නේ. ඔබ දරුවන්ව අතරකු කෙනෙක්. ඔබට දරුවෝ ඇත්තෙම නැත්තම් දරුවෝ නිසා පෙලෙනවද? නෑ. බලන්න ඔබ නිදහස්කම්. එහෙනම් දැන් මොකද්ද මේ ගොඩ ගන්නෙ? ඇයි මේ ගෙවල් මේ තට්ටු පහේ ගෙදර? ටොයිලට් 10යි ගෙදරට. මොකද පොඩ පොඩ දදා එනවාද හැම එකටම? මොකද්ද මේ විනාශය? හැබැයි ඔය හැම ටොයිලට් එකක්ම ওই විදිහට පවත්වාගෙන යන ඔබ මොකද කරන්නේ? උදේ ඉඳලා රෑ වෙනකන් ටොයිලට් හොදනවා නේද? මේ කක්කුස්සි හොදන එකෙක් වෙලා නේද ජීවිතේ? පොඩ්ඩක් හිතන්න පින්වතනි, ඔබ කාම සුගතියේ ඉන්නේ. ඔබ ඇත්තටම සුගතියේ ඉන්නේ කියලා හිතන බලන්න. ඔය මුලා දෘෂ්ටි වලින් අයින් වෙන්න. ලෝක සත්‍යයට ඕනේ දේවල් ඔබ කරන්න යන්න එපා. ඔබට යැපෙන්න අවශ්‍ය දේ යැපෙන්න. අඳුම තරමේ ඔය දුකින් යම් ප්‍රමාණයකට නිදහස් වෙලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. අල්ලගත්ත දේ නිසා දුක් විඳිනවද නැද්ද? එහෙනම් අතහැරීමම නිමේද නාත? අල්ල ගත්තොත් අනාතයිද නැද්ද? අනාතයි. අත හැරීමම නෙමෙයිද නාත? නොයල්මම නෙමෙයිද නාත? මිදීමම නෙමෙයිද නාත? නිවලම නෙමෙයිද නාත? එහෙනම් මං කිව්වට ලොකෝක කියන්නවා. තථාගතයන් වහන්සේ කියපු නිසා නෑ ඔබට වැටහෙනවද? කාම ලෝක අනාතයිද නාතයිද? රූප ලෝක අනාතයිද නාතයිද? අරූප ලෝක අනාතයිද නාතයිද? අරූප ලෝකයක් කොහොමද අනාත වෙන්නේ? අරූපේ අල්ලන් ඉන්නව නේද ටිකක්? සියල්ල තමයි දුක. එහෙනම් අරූපේ ඉන්න කෙනෙක් හරි අල්ලන් ඉන්නව නම් පොඩ්ඩක් හරි ඒක නිසා දුක්ඛ දුක්ඛේ නැගෙනවද නැද්ද? විපරිණාම දුක්ඛේ නැගෙනවද නැද්ද? සංඛාර දුක්ඛේ නැගෙනවද නැද්ද? නැගෙනවා. එහෙනම් කොහේද නාත? එහෙනම් කාම ලෝක අනාතයි, රූප ලෝක අනාතයි, අරූප ලෝක අනාතයි, සියලු ලෝක අනාතද නැද්ද? එහෙනම් මොනවද නාත? අතහැරීම නාතයි, නොයන්ම නාතයි, මිදීම නාතයි, නිවනම නාතයි. වෙන කොහෙද නාතත් යන්නේ? එහෙනම් පිටුදෙන මේක කරලා ඉවර කරගන්නව හැරෙන්න මොනවද මේ කරන්නේ? සම්මා දිට්ඨියට පත් වෙන්න පුළුවන් ඔය විදිහට. කතංච වික්කවේ සම්මා දිට්ඨි. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං අයං උච්චති වික්කවේ සම්මා දිට්ඨි. ඔන්න සම්මා දිට්ඨි. දැන් ඔබ ඔය සම්මා දිට්ඨියට පත් උනේ නැද්ද? ඔබ බලන්න, ඔබ හොඳට තේරුම් ගන්න බලන්න. ඔය ටිකට වැහෙන්න නම් පින්වතුනි, නියත වූ සම්බෝධි පරායනෙන් සෝතාපන්න වෙමි කියලා ඔබට දැනෙයි. සම්බෝධි පරායනේ නියත වූ සම්බෝධි පරායනේ, ඒ කියන්නේ මොකක්ද? සම්බෝධිය දෙසටමයි නැමිලා තියෙන්නේ. එතනින් එපිට නැහැ නෑ එක මොහොතක්වත්. සෝතේට ආපන්න වුණා. සෝතේ කියනවා සැඩපහරට. සෝතේ කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට. එහෙනම් ඔබ සැඩපහරට අහුණා. මේක යන්නේ කොහෙද? නිවනට. ඔන්නම් කෙනෙකුට පුළුවන් අල්ලගින්න. ඔබට යන්න නොදී අත ඇරියොත් ආයි කොහෙද? ආයි යනවා. කොහෙටද යන්නේ? නිවනට. ඔන්න ක්‍රමවේද. දැන් ඔබට විශ්වාසද මෙතන විසාකාව දෙක වසරේ සෝවාන් වුණා කියලා? විසාකාව දෙක වසරේ සෝවාන් වෙච්ච බව විශ්වාසද? එහෙනම් බින්දුනි, තමන්ගේ දරුවව පල්ලිහාට දාන්න එපා. ඕක පොඩි, ඕකට තේරෙන්නේ නැහැ කියලා. ඒකට තේරෙනවා. ඔය වයස කුමනට තේරෙන්නේ නැති දේවල් පොඩි උන්ට තේරෙයි. ඔය මැදිවි අයට තේරෙන්නේ නැති ඒවා පොඩි උන්ට තේරෙයි. ඔය තරුණ තරුණියන්ට තේරෙන්නේ නැති ඒවා පොඩි උන්ට තේරෙයි. එහෙනම් ඒක පොඩි කියලා පල්ලෙහාට එහෙම දාන්න එපා. ඒකට කීවද දෙන්න. තමන්ගේ පොඩි එකාට දහම් දෙසන හැටි මම උදාහරණයක් කියන්න. මොකද ඔබ ධර්ම අවබෝධයට පත් උනාට පස්සේ පින්වතුනි, එතනින් එහාට තමන්ගේ දරුවන්ට මේක කියන්න. මේක තේරුම් ගන්න දෙන්න දරුවන්ට. පොඩි කාලේ ඉඳලා ලෝකේ අල්ලන්න උගන්වන්න එපා ඒකුන්ට. ලෝකේ සාරයි, ලෝකේ සාරයි, අල්ලහම් පුතේ, කඩහම් පුතේ, නැගහම් මගේ කරේ, මට කඩන්න බැරි විදිහට උඹ කඩහම් කියලා. ඒ තත්ත්වෙක ළමයින්ව දාන්න එපා. මහ දුකින් දුකට නෙපත් කරන්න. එක මහත්තයෙක් මට ඇවිල්ලා කියනවා, මං නම් මගේ ව්‍යාපාරවලින් නිදහස් වුණා. නිදහස් වෙලා ළමයින්ට මම ව්‍යාපාරේ දුන්නා. මං එනවා පැවිදි වෙන්න. මං කිව්වානේ අපේ මහත්තේ, ඔබ මොන අපරාධයක්ද ඔය කළේ? දැන් ඔබ වචනයක් කිව්වා නේද මට, මං නම් නිදහස් වුණා කියලා. මං නම් නිදහස් වුණා කියලා කිව්වේ ඔබ මහත්තේ එළීමක නේද ඔය ව්‍යාපාරේ නිසා හිටී? උදේ ඉඳලා රෑ වෙනකන් සංකාර දුක්ඛෙන් පෙලි පෙලි, විපරිණාම දුක්ඛෙට යනකොට ආයි සංකාර දුක්ඛෙන් පෙලි පෙලි, අවිනිශ්චිත කම නිසා, වගේ පවත්වන්න බැරි නිසා, පුදුමාකාර ලෙස පිළිල්ලකින් ඉඳලා ඉඳලා ඉඳලා දැන් ඔබ නිදහස් වුණේ. ඕක කාට දීලාද? තමන්ගේ දරුවෙකුට දීලා නේද? මහත්තයෝ ඕක ගිහින් දෙන්න තමන්ගේ හතුරට. ඔය බිස්නස් එක වැල්ලිලා පලවන් කියලා දුන්නේ කාටද? තමන්ගේ දරුවට. දැන් දරුවා මොකද්ද කරන්න ඕනේ? අනේ අර කුණු ජීවිතේ, අර තාත්තා 20 ඉඳලා 60 දක්වා කරපු කුණු ජීවිතේ ළමයි මොකද කරන්නේ? කරගෙන යන්න තියෙන. උනුත් 60 තාවට පස්සේ උනුත් කියයි, අම්මෝ දැන් නම් නිදහස් වෙන්න ඕනේ කියලා. මොකද කරන්නේ? ඔවුන්ගේ ළමයි ඉඳ දෙනවා. තින්ගදී ඔමේ බිස්නස් එක දෙන්න පරම හතුරට. මං විඳපු දුක් ටික තෝත් විඳපන්. දරුවනේ උඹලා මරෙන්න මාත් එක්ක පැවිදි වෙන්න. ඇයි? තවිද්ද කියන්නේ තින්ගුදිනේ නිදහස් අහස වගේ. නිදහස් අහසක් වන් තවිද්ද කියන්නේ ඒකයි. ඇයි? වගකීම් බින්දුවයි. නිවන් දකින පැවිදිවීම. නිවන් දකින පැවිදිවීම එකක්. ග්‍රාමීය සත්වයන් වෙනුවෙන් ඒ සත්වයාගේ සුභ සිද්ධිය වෙනුවෙන් පැවිදිවීම තව එකක්. උන්වහන්සේලා මහ ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේලා ඔබට සේවය කරනවා. මෙතන දෙකක් තියෙනවා. ඒක වරදවා ගන්න එපා. උන්වහන්සේලා මහ ශ්‍රේෂ්ඨයි. ඇයි? ඔබ මලාට පස්සේ ඔබට පාන්දුකුලේ හම්බුනේ නැත්නම් මොකද වෙන්නේ? කට්ටඩියකට පුළුවන් ඔබගේ තියෙන අලු ටික අරගෙන ඔබව බන්ධනයට ගන්න නේද? ඔබගේ මිනි අලු ටිකෙන් ඔබව බන්ධනයට ගන්න පුළුවන්. බන්ධනයට ගන්න බෑ පාන්දුකුලේ දීලා නම්. එහෙනම් ලොකු සෙතක් නෙමෙයිද උන්වහන්සේලා කරන්නේ ළඟ ඉඳගෙන? ඔබට දානයක් දෙන්න ඕන නම් ගෙදරට සදාතුක කරුණුන් වහන්සේත් එක්ක උන්වහන්සේලා වරිනවා ගෙදරට. දෙපිරිසක් ඉන්නවා. ඒක නිසා ඒවට ගැටෙන්නේ නැහැ. උන්වහන්සේලා ඔබ නිසා දුක් විඳින්නේ. හැබැයි නිදහස් අහසක් වන් පැවිද්දක් එක පැත්තක තියෙනවා. ඒ අයගෙන් ඔබට කිසි දෙයක් නැහැ. නිදහස්. එහෙනම් ඔබ නිදහස් අහසක් වන් පැවිද්ද පතන්න. තේගතුනි එකම එක බලාපොරොත්තුවයි තියෙන්නේ. මං කොයි වෙලාවෙ නිවන් දකීද කියන්නේ. වෙන කිසිම බලාපොරොත්තුවක් නැහැ. කන්න හම්බුනොත් කනවා. මේක අත් විඳලා බලන්න. කන්න කවුරු හරි ගෙනාවේ නැත්තම් තින්න පාදේ වරිනවා. මේ ගෙදරින් රොටි කෑල්ලක් හම්බ වෙනවා, අර ගෙදරින් කිරිපැණි ටිකක් හම්බ වෙනවා, අර ගෙදරින් බලිසියලියක් හම්බ වෙනවා. ඕක අරගෙන කනවා. ඒත් කෑව නේද? ඔබ උදේ ඉඳලා රෑ වෙනකම් මුදලාලි කෙනෙකුට කමුරලා හොයාගත්ත තුට්ටු දෙකෙනුත් ඔබ කරන්නේ මොකද්ද? කණේක නේද? අර උත්තමයට කිසි බලාපොරොත්තුවක් නැහැ. නිවනම හැර ඒ උත්තමයට කිසි වගකීමක් නැහැ. කිසිම වගකීමක් නැහැ. ඔබට වගකීම් කොච්චර තියෙනවද? ඔබට වගකීම් කොච්චර තියෙනවද? පින්වතුනි මට ඕක දැනුණ මම එංගලන්ත ඉඳලා එද්දී අර ඔක්කොම බාර දීලා අත මිහිදාගෙන වාහන දිවිච්චාගේ හැම දෙයක්ම බාර දීලා හීත්‍රෝ එයාපෝර්ට් එකට එද්දී මට දැනෙච්ච ප්‍රීතිය නිම්හින්නේ. ඇයි? වෙනදට ඔතන පෙද්දී හරියට පෙළෙනවා. ඇයි? ව්‍යාපාර දිනනවා. දැන් මුන් මේක කොරයිද දන්නේ? ක්ලයින්ට්ල මනීද දන්නේ? ඇයි ගිහිල්ලා එන්නනේ යන්නේ? වෙනදට ඔය එයාපෝර්ට් එකට ආයි මොකටද? ලංකාවට හොලිඩේ එකක් ඇවිල්ලා ආපහු යන්න. ඒ යනකොට එහෙ ගිහින් ගොඩ දෙලා. හැබැයි අන්තිම දවසේ එනකොට ආයි යන්න නෙමෙයි. සියලු වගකීම් නිදහස්. ඒ නිදහස් වෙන මානසිකත්වයේ ඒ ප්‍රීතිය පින්දේ ඔබ අත් විඳින්න එක දවසක් පුළුවන්. මහා කුණක් ඔය කන්නේ. මේක අවබෝධ කරන්න එච්චරයි. මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ අපි. බන කියලා කිව්වේ මේකට. බර් කියලා බිහිවීමක් තියෙනවනම් ඔන්න ඕක නසන වැඩ පිළිවෙලට තමයි බන කියන්නේ. අනිත් ඒවා බන නෙමෙයි. වෙන මොනවා හරි. මේ බිහිවීම නසන. සමහර කියනවා මං ඔබව බය කරනවද? මං ඔබව බය කරනව නෙමෙයි, මං ඔබව නිර්භය කරනවා. බය වෙනවා කියලා කියන්නේ භවයට අය වෙනවා. දැන් යම් තැනක භවයට අයවීමක් වුණා නම් එතන බය වීමක් වුණා. කේමේ නැහැ එතන. බය නිදහස් වීම නැහැ. එහෙනම් මං ආවේ ඔබට කේමේ දෙන්න නේද? ඔබ මේ භවයට අය වෙමින් යන මොඩරණක් වගේ. එහෙනම් මේකෙන් නිදහස් වෙන්න ඕනේ. මේකෙන් නිදහස් වෙන්න නම් පිටුදෙනේ වීර්යය වඩන්න. තමන්ට හැකියාවක් තියෙන හැම කෙනෙක්ම හැම වෙලාවකම පිංගදෙන මේකෙන් නිදහසන වීර්යය වඩන්න. මේ මුලා දෘෂ්ටියෙන් අයින් වෙදී අයින් වෙවි යන්න. යථාර්ථවත් දකින්න ලෝකෙ තියෙන එක. එහෙනම් අදින් පෙතනින් පස්සේ ඔබ කාන්තාවක් දකින්නකොට ඔබ කාන්තාවව දකින්න ඕනේ හේතුම් පටිච්ච සම්භූතං විදිහට. හේතුම් ගැළපීලා බැඳීමෙන් උදා වෙදී තියෙනවා. වාහනයක් ඇවිල්ලා වැදුනන උදා වෙන එක නතර වුණා. මොකද මේ චොප්ප වුණා. ඕක නේද ගෙදර උස්සයි යන්න කල්පනා කරේ අර කොල්ලා. බලන්න කොල්ලා ගෙදර අරන් යන්න හැදුවේ හේතු නෙමෙයිනේ. කොල්ලා ගෙදර අරන් යන්න හැදුවේ මොකද්ද? ඵලය. හැබැයි ඵලය පුළුවන් ද ගෙදර අරන් යන්න? ඔබ බැඳෙන්නේ ඵලයට පින්වතනි. නමුත් අරන් යන්නේ හේතු. ඔන්න ඕකයි තියෙන ප්‍රශ්නේ. ඔබ හැමතිස්සෙම බැඳෙන්නේ ඵලයට, අරන් යන්නේ හේතු ටික. ඒක නිසා ඔබට විඳින්න හම් වෙන්නේ නැහැ කවදාවත්. හොඳට දකින්න, කාර් එක කියන්නේ ඵලයක් නිසා, මේ හේතු ටිකක් නිසා ඵලයක් නෙමෙයි. ඔබ ඇල්ලුවොත් අහුවෙනවද කාර් එක? නෑ. මේ මේසේ ලෑල්ලයි කකුල් හතරයි ඇන ටිකයි පටිච්ච වෙලා හැදිලා තියෙනවා. හරියටම තක්කෙට ගැළපිලා සකස් වෙලා තියෙනවා. විද්‍යාමාන වෙනවා. මේක විද්‍යාමාන වෙනවද නැද්ද? මේක තියෙනවද? විද්‍යාමාන වෙනවද? විද්‍යාමාන. ඔන්න මං ඇල්ලුවා. මං මේසේ ඇල්ලුවා. මං ඇත්තටම මේසේ දල්ලලා තියෙන්නේ. නේ? මොකද්ද මේ? ලෑල්ලනේ අල්ලලා තියෙන්නේ. මං යටින් යනවා. මොකද්ද අල්ලලා තියෙන්නේ? කකුල්ද? එහෙනම් මං කවද්ද පින්විතනේ මේ මේසේ අල්ලන්නේ? මං කවදා මේ මේසේ අල්ලන්නේ? පුළුවන් දල්ලන්න. නෑ, විද්‍යාමාන වෙන එකක් ඔය අල්ලන්නේ. විද්‍යාමාන වෙන එකක් අල්ලන්න බෑ. ඒක විද්‍යාමානයි එච්චරයි. මේක විද්‍යාමාන නෙවී තියෙන්නේ කොච්චර කල් විතරද? මේ හේතු සැකසෙනකම් විතරයි. මේ හේතු සැකසෙනකම් විද්‍යාමාන නෙවී තියෙනවා. මම මේකට කකුල් දෙකට පයි ගහලා කඩලා දානවා. දැන් මේකද මේ? ඇයි? අර හේතු සැකසි සැකසි විද්‍යාමාන වෙන එක නතර වුණා. ඇයි හේතු අඩුයිනේ දැන්? හේතු අඩු වුණොත් අර ඵලය පූර්ණ ඵලය විද්‍යාමාන වෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට ලෝකෙ දැකලා බලන්න සිංහදෙන නිවන් දකින්න බැරිද කියලා. එකින් එක වටහාගෙන බලන්න මොකට කාමයේ ඇදෙනවද කියලා. පටිච්ච සමුප්පන්නෝ ලෝකෙ දිහා දැකලා බලන්න. මහා ගැඹුරු ධර්ම වලට යන්නුන්නේ. ඉතින් මේ අපි හම්බෙන්නේ නැහැ සමහර අය. අහනවා මේ ගතියට පටිච්ච වෙන්නේ කොහොමද? එහෙම සමහර ධර්මදර පිරිස් එනවා ලෝකෙට ධර්මයේ බෙදෙන පිරිස්. අපි මේ ඇත් එක දහම් සාකච්ඡා කරනවා. මොනවා හරි ගැටළු සාහන තත්ත තියෙනවනේ. අපිට ගැටළු සාහන තත්ත තියෙන්න පුළුවන්. ඒ ඇත් එකත් ඒක ගන්නේ මම කියන්නේ. සාමාන්‍ය මිනිස්සු ඇවිල්ලා කතා කරනවා එක එක ගැඹුරු ධර්ම කාරණා. එතනට යන්න ඕනේ. ගැඹුරු ධර්මයක් ඇල්ලුවා කියන්නේ මොකද්ද වෙන්නේ? දැන් දන්නෝනේ ඇල්ලුවොත් මොකද වෙන්නේ? ඇල්ලුවොත් මොකද වෙන්නේ? සියල්ල දුකයි. ඉතින් දුකක් නෙමෙයි ඉන්නේ ඊට පස්සේ. හනේ මට අර මතකෙට ඉබ්බන්නේ අර එක දැන් මතක නෑනේ. අයියෝ මතක නෑනේ. අයියෝ ඒක කොහොම කියන්නේ? දහමට ඇලිලා නේද? අර ටික මතක නෑනේ. දැන් ඇලිත් එක. ඇයි? මතක තියාගන්න මොකද්ද කළේ? කතා කරන්නේ මතක තියාගන්න මොකද්ද කළේ? සංකාර කර කර නිතර නිතර කිය කිය මතක තියාගත්තා. ටික දවසක් ඕක කිය කිය ඉන්න අමතක වුණා. දැන් මොකද වෙන්නේ? දැන් විපරිණාම වෙන්නේ. දැන් දුකයි අයියෝ මට මේ දැන් මතක තිබ්බ දැන් මලක් කරන්න බෑනේ. ඔන්න කතා කරා. ඉතින් හොඳට අත්දකින්න ටික දෙන්න. ධර්මයේ හරි ඇල්ලුවොත් මොකද වෙන්නේ? දුකයි. එහෙනම් ධර්මයේ තියෙන්නේ අල්ලන්න නෙමෙයි. ධර්මයේ තියෙන්නේ අවබෝධ කරගන්න. ධර්මයේ මෙනෙහි කර කර මෙනෙහි කර කර ධර්මය ආස්වාස කරන ධර්මයේ ඇසුරු කරන්න නැත්තා අස්සසාස කරන්න ධර්මයේ කරලා රාග ద్వේෂ මෝහයන් මක් කරන්නද ප්‍රස්වාස කරන්න පස්සසාස කරන්න පිට කළා දාන්න තියාගන්න එපා එකක්වත් ඇතට ඇයි රාග ద్వේෂ මෝහයන් හේතු වීනේ මක් කරනවද ජාතිය විද්‍යාමාන වෙවි තියෙනවා ජාතිය විද්‍යාමාන වෙවි තියෙනවා අරව තියෙනකල් ඒව නැති වෙච්ච ගමන් ජාතියක් නැහැ අග්නි වජ්ජිකොන්ත දිරිවැදියන්ට බුදුහාඳුරෝ උපමාවෙන් කිව්ව රහතන් වහන්සේ කොහෙද යන්නේ කියලා බුදුහාඳුරන්ගෙන් අහනවා රහතන් වහන්සේ කොහෙද යන්නේ මැරුණාට පස්සේ කොහෙද යන්නේ අන්න ඒ වෙලාවේ බුදුහාඳුරෝ කියනවා ගිනි ගොඩක් තියෙනවා කියලා හිතන්න. ඔය ගිනි ගොඩ දර ටික පත්තු වෙලා පත්තු වෙලා පත්තු වෙලා ගින්න මිවිලා ගියා. ගින්න කොහෙටද ගියේ බලන්න. සාර වූ බුදුදහම නිවේද මුලින් ඉඳලා අපි කතා කළේ නේද? හැබැයි අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන ගේතර ගැඹුරට මේක යන්න අවශ්‍යතාවයක් නැහැ. මේක කරගන්න ප්‍රායෝගිකව කරන්න එච්චර. අන්න කියනවා බුදුහාමුදුරුවෝ අහනවා මේ ගින්න කොහෙටද ගියේ කියපම් බලන්න. අන්න ඒ වෙලාවේ අර අර මේ පිරිවැජිය කියනවා ස්වාමීනි කොහෙටද ගියේ කියන්න බෑ, ගින්න නිසා හටගත් දර නිසා හටගත් ගින්න දර ඉවර වීම නිසා නැති වුණා. කොහෙටද ගියේ කියන්න බෑ. අන්න ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ කියනවා එහෙනම් අරිහතුන් වහන්සේ ඔය ටික තමයි හේතු නිසා උදාවෙදී තිබිච්ච ජාතිය හේතු නිරුද්ධ වීම නිසා නිරුද්ධා වුණා. ඇති වෙච්ච දෙයක් නම් තමයි කියන්න වෙන්නේ කොහෙටද ගියේ කියලා. ඇති වෙච්ච දෙයක් නම් කියන්න ඕනේ කෝ දැන් ඇති වෙච්ච එක කොහෙටද ගියේ. හැබැයි උදාවෙදී තියෙන දෙයක් ඵල හේතු නැති වෙච්ච ගමන් නිරුදා වෙනවා. කොහෙටද ගියේ කියලා කියන්න බෑ. ඕම් හොඳට තේරුණා. දවසක් මෝලිය පල්ගුණ හාමුදුරුව බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා අහනවා. මෝලිය පල්ගුණ හාමුදුරුව බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා අහනවා ස්වාමීනි මේ ජාතිය කාගේද? හා හා පල්ගුණ ඔබ අහපු ප්‍රශ්නේ වැරදි. මේක ඔබ මේට කලින් ගමන් අහලා ඇති මේ කියන කතාව. දැන් අද තේරෙයි මේක. ආහා මූලිය පගවන ඔය අහපු ප්‍රශ්නේ වැරදි. ජාතිය කාගෙද කියන අහන්න එපා. කාගෙද කියලා හැමෝත් ඇති වෙලානේ. කාගෙද කියලා හැමෝත් ඇති වෙලා නේද? ඇති වෙලා කියන්නේ නැහැ නේ නේ. ඇති වෙලා නැහැ මේ. අහන්න ජාතිය කුමක් ප්‍රත්‍ය කරගෙන තියෙනවා? එහෙනම් මොකද මේ කියන්නේ? මේ ජාතිය කියන එක උදා වෙදී තියෙන්නේ මොන හේතුවෙන්ද? අන්න එහෙම ඒකට උත්තරේ තමයි භවය නිසා. එහෙනම් භවය තියෙන කල් ජාතිය උදා වෙනවද නැද්ද? එහෙනම් භවය නැති වුණාම ජාතිය මක් වෙනවද? නිර්ුදා වෙනවා. නැති වුණා නෙමෙයි. ජාතිය නැති වුණා නම් අහන්නේ කොහෙද ගියේ ඒක කියලා. දැන් දැක්කදනේ ජාතිය නැති වුණා කිව්වොත් දැන් එහෙනම් ජාතිය දැන් ඇති වෙලා තිබිච්ච එක කොහෙද ගියේ නැති වෙන්නේ. දැන් මෙතන මේ වීදුරුව තියෙනවා. දැන් මෙතන වීදුරුව නැහැ. ඇයි? මේක මෙතන ඉඳලා මෙතනට ගියේ හින්දායි නැත්තේ. ඔව්ද නැද්ද? එහෙනම් ඇති වෙච්ච දෙයක් තිබුණොත් මක් වෙන්න ඕනේද? නැති වෙන්න ඕනේ. නැති වෙන්න නම් කොහේ හරි යන්න ඕනේ. ඒක මේ කොහෙන් හරි යන්න ඕනේ. එතකොට තමයි ඉතින් තිබිත් එක නැති වෙන්නේ. එහෙනම් දැන් ජාතිය කොහේ හරි යනවද? නෑ. ජාතිය උදා වෙදී තිබුණා භවය නිසා. මොහොතක් මොහොතක් නැර ජාතිය උදා වෙදී තියෙන්නේ. උපත් ජාතිය විතරක් නෙමෙයි. ඇයි කම්මැලි ජාති, බූරු ජාති, හරක් ජාති ඔය ජීවිත ඇතුලේ තියෙන්නේ. නේද? නිදිමත ජාතිය, කම්මැලි ජාතිය, මෝඩ ජාතිය මේ එක එක ජාති ඒ මොහොතේ හට ගන්නවා. එහෙනම් ජාති උදා වෙමින් තියෙන හැම මොහොතකම ජාති උදා වෙමින් තිබුණ නැත්නම් තිබුණේ නෙමෙයි. මේ ජාති ජාතියෙන් ජරා මරණ ව්‍යාධි මරණ ශෝක පරිදේව නේද ඔක්කොම තියෙන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස දුක්ඛ කන්දස සමුදය හෝති කියලා කියන්නේ නැතත් නේද? එනවා ඔය ඔක්කොම කියන්නේ මොකද මේ? එන ජාතිය හැම මොහොතකම උදා වෙන්නේ තින්නේ. ඇයි? භවය උදා වෙන්නේ ඉන්න. භවය උදා වෙන්නේ ඇයි? ඈ උපාදාන උදා වෙන්නේ තින්නේ. සයි උපාදාන උදා වෙන්නේ. ඇයි උපාදාන උදා වෙන්නේ? තණ්හා උදා වෙන්නේ තින්නේ. සයි තණ්හා උදා වෙන්නේ. ඇයි තණ්හා උදා වෙන්නේ? ඔන්න ගැඹුරට යන්න මේ. චරෝන්නේ ඔය ටික කරගන්න. නිකන් වන්දන් නිහිල්ල බලමු. ඇයි තණ්හා උදා වෙන්නේ? සම්පස්සජා වේදනා නිසා, නිකම් වේදනා නෙමෙයි. සම්පස්සජා වේදනා උදා වෙන්නේ තියෙන නිසා. සම්පස්සජා වේදනා උදා වෙන්නේ කොහොමද? ඈ? ස්පර්ශේ ඉන්න නේද? ඈ සංස්පර්ශේ නිසා, නිකම් ස්පර්ශේ නෙමෙයි. සංස්පර්ශය අවිද්‍යා තෘෂ්ණා මගින් ගොඩනැගිච්ච ස්පර්ශයක් තියෙනවා. සංස්පර්ශේ නිසා ගොඩනැගෙන, සංස්පර්ශේ නිසා ගොඩනැගෙන්නේ ඇයි? සලආයතන උදා වෙදී තියෙන නිසා. සලආයතන උදා වෙන්නේ කොහොමද? නාම රූප උදා වෙදී තියෙන නිසා. නාම රූප උදා වෙන්නේ කොහොමද? විඥාන උදා වෙදී තියෙන නිසා. විඥාන උදා වෙන්නේ කොහොමද? අවිසංකාර උදා වෙදී තියෙන නිසා. අවිසංකාර උදා වෙන්නේ කොහොමද? අවිද්‍යාව උදා වෙදී, උදා වෙදී, උදා වෙදී තියෙන නිසා. අවිද්‍යාව ලයිට් එක ගෑ මෙහෙම පත්තු වෙදී තියෙනවා. ඉතින් ඕකපත් වෙදී තියෙනකන් ඕක කෙලවර තියෙන ඒවා මේ දන්ත කේවලන්ත දුක්ඛ කණ්ඩන්ත සමුදයෝති කියන මේ මහා දුක් රැසකට මූණ දෙන්න වෙනවා, විඳින්න වෙනවා කියලා තථාගතයන් වහන්සේ කිවිවොත් ඒක එක තැනකවත් ඔබට පදවන්න පුළුවන්ද? ස්වාමීනි මේ භවය කාගෙද කියලා දැන් තේරුම් ගන්නවද? ස්වාමීනි මේ භවය කාගෙද කියන්න පුළුවන්ද? බෑ. ඇයි? භවයේ උදාමනේ තියෙන එකක් මිසක් ඇති වෙච්ච එකක් නෙමෙයි. කාගෙද කියලා පණවන්න නම් ඇති වෙලා තියෙන්නේ නැහැ ඒක. එහෙනම් උදා වෙලී තියෙනවා. බුදුහාමුදුරු කියනවා මොණියේ පගුණ. අහුව වැරදි ප්‍රශ්න. අහන්න මේ භවය කුමක් ප්‍රත්‍යයෙන් හටගත්තද? එහෙනම් කුමක් හේතු කරගෙනද මේ භවය විද්‍යාමාන වෙලී තියෙන්නේ? ඔය තුලින් ගිහිල්ලා බලන්න. අනුලෝම ප්‍රතිලෝම පටිච්චසමුප්පාදයේ දිගේ ගිහිල්ලා බලන්න තියෙනවා. ඒ කවුද කියන්නේ නිවන් මඟ නැහැ කියලා? ඔය තියෙන්නේ නැත්තේ මොකද්ද? කොන්ද පන තියෙන මිනිස්සු නැත්තේ මොකද්ද? කොන්ද පන තියෙන මිනිස්සු නැත්තේ නිවන් දකින්න. වීරයවන්තයෝනේ. ගොබ්බයන්ට නිවන් දකින්න බෑ. වීරයවන්තයෝනේ. වීරයවන්ත තරුණ තරුණියන්ට මම මේ කියන්නේ. මම ඔබට අවවාදයක් දෙන්න. මේක තරුණ තරුණියන්ට දෙන අවවාදයක්. මේකට එක කවුරුත් ගැටෙන්න එපා. නුඹ කසාද බැලලා නැත්තම් කසාද බඳින එක ප්‍රමාද කරන්න. මං කිව්වද එපා කියලා බඳින්නේ? නෑ. එහෙනම් අම්මලා මට ගහන්නේ නෑනේ. මං එපා නෙමෙයි කිව්වේ. මං කිව්වේ මොකද්ද? ප්‍රමාද කරන්න. ඇයි? ඔබට තව මට්ටමකට මේ දහම අවබෝධ වෙච්ච ගමන් මේ කුණු ගිහි ඇඳුමේ ඉන්න බැරි වෙනවා. එදාට සම්බාධක පනව ගන්න එපා ජීවිතේට. ඒක නිසා පොඩ්ඩක් ප්‍රමාද කරලා ධර්මයේ හැදිරෙන වේගෙ යම් දවසක් එනවා ඔබට මේ කුණේ ඉන්න බැරි. එදා මේ කුණට ආස කරන ඔබගේ දෙමාපියෝ ඔබට විරුද්ධ වෙයි. ඇයි? අර අසුචිය තල තල කන පොඩි එකාව ඇඳගෙන යන්නේ අනකොට ඌ අඬ අඬ ඇඳෙන්නේ කොහෙටද? අසුචිය තමයි. ඇයි තාම අවබෝධ වෙලා නැහැ අසුචිය? ඒ නිසා තල තල කනවා. ඔබ කසාද බැඳලා දරුව හදන එක ප්‍රමාද කරා. මං කිව්වද එපා කියලා දරුව හදන්නේ නැහැ. එහෙනම් මම මුස්ලිම් නෙමෙයිනේ. නේද? නැත්තං කියන්නේ ඔය මුස්ලිම් ඔය අන්තවාදීෝ අපේ ජාතියේ නාසන්නේ නේ උන්. එහෙම කියන්නේ. එහෙනම් මං කිව්වේ පොඩ්ඩක් ප්‍රමාද කරන්න. ප්‍රමාද කළා දෙන්නත් එක්කම මේ ධර්මයේ හැසිරෙන වේගයෙන් යම් මොහොතක ඔබට නිහී ජීවිතේ ඉන්න බැරි. අන්න නිදාසසක් වන් පැවිද්ද වීරිය වලලා මේක කරගන්න කාලය එනවා. හැබැයි ඔබට දැන් පොඩි දරුවෙක් ඉන්නවනම් සල්ලි දිනවනම් තව එකෙක් හදන්න. ඒකව හත් අවුරුදු වියේදී සම්බුද්ධ ශාසනයට පූජා කරන්න. ශ්‍රීමා ගෝධි හාමුදුරු ගාවට ගිහිල්ලා දවසක් දෙකක් ශික්ෂා පද ආරක්ෂා කරගෙන උත්තම ප්‍රාර්ථනාවක් කරන්න. මේ ආරක්ෂාව ශික්ෂාපදයන්ගේ බලේ නිවන් දකින මේ අත්දැවේදී නිවන් දකින දිව්‍යාංගනාවක් දෙවි කෙනෙක් ඉන්නවනම් මේ මව් කුසට බහින්න හත් අවුරුදු වියේදී නිදහස් කරනවා කියලා. සල්ලි දිනවනම් තව එකෙක් හදන්න කිව්වේ ඒකයි. හැබැයි ඒක සාර්ථකයි. ඒක සාසනේ, ඒක දුකින් නිදහසේ නෙමෙයි, ඒකව රඳව ගන්න එපා. අද දිනවලින් සමහර අම්මලා ඉන්නවා දරුවන්ව රඳවගෙන. අම්මා තාත්තා අසූචි කනවා කියලා අර අසූචි කන එක නවත්තපු දරුවට පොඩ පොඩ අසූචි කවනවා. හරිම අසාධාරණයි නේද? හරිම අසාධාරණයි. මොනව කරන්නද? බුදුහාඳුරු පණුපු විනය නීතියක් තියෙනවා. ඔබගේ දරුවා ආර්යෙක් නිසා තමයි අද ඔබ කියන දේ අහගෙන ඉන්නේ යන්නේ නැතුව. හැබැයි ඒක ආර්ය නොවි හිඳලා ඒකට හො ඒකිට කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි කියන ඔබ කියන එක අහා ඉන්නේ පැනලයන්ද? හවුද නැද්ද? කීය කීයද පොල්ල කෙල්ල පැනලයන්ද? නමුත් ආර්ය දරුවෝ දෙමාපියන්ගේ හිතරින් දන්නේ ඒකේ ඇඩ්වාන්ටේජ් එක ගන්න එපා. දෙමාපියෝ තමන්ගේ දරුවා කුණු ඉංජිනේරුවෙක් කරනවට වඩා දැන් මම කුණු කියලා කියේ මාත් ඉංජිනේරුවෙක් නිකා ඒකෙන් කාරුන් කැටෙන්නේ නෑ. කුණු ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් වෙනවට වඩා අතිඋතුම් මහරහතන් වහන්සේ නමක් වෙනවට ඔබ කැමති නැද්ද? තේකදී තමන්ගේ දරුවව අතිඋතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් කරන්න උත්සාහ කරන්න. අර කාලේ ගියා ඔබට මතක නැද්ද? තේකදී ඉස්සරම දිවිජ චිත්‍රපටිය වල තමයි ට්‍රේලේ යන ගමන් සිගරට් එකක් බීුවේ. හවුද නැද්ද? දැන් ඔය මෝඩ ජෝක් එක දැම්මොත් එහෙම මොකද වෙන්නේ? අයියෝ මේ මොකද්ද කියලා වහලා දානවා නේද? අන්න ඒ වගේ තමයි දිනසරි. මෙච්චර කල් මේ ලෝකේ රමණේ කරන අය තමයි ලෝකෙට පහළ වුණේ. එකා පරයා එකා නැගී හිටින්නේ. මස් කට්ටක පොර කන බලු රංචුව වගේ උදේ ඉඳලා රෑ වෙනකන් හරයක් නැති දේවල් වලට පොර කකා පොර කකා පොර පිටියට වැදිච්ච බල්ලු රැළ වගේ හවදට ආයෙ ගෙදර එනවා. ඒ ඉස්සර නමුත් දැන් යථා දහම නැගෙනවා. මේකෙන් ප්‍රයෝජනයක් ගන්න ආයෙ දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් මේකෙන් ගන්න බැරි වුණොත්. මොකද සම්බුද්ධ ශාසනය අහිමි වෙන හින්දා ඔබට. හැබැයි මේ වෙලාවේ දිනුදුනේ යථා සම්බුද්ධ ශාසනය නැගෙනවා. වීරේ වන්දේ ලෝකේ පහළ වෙනවා. මහරහතන් වහන්සේලා වැඩි වැඩියෙන් මෙහි වෙද්දී පින්වතුනි ඔබට ඒ උත්තරයගේ පිහිට අරගෙන ඔබගේ වැඩේ කරගන්න පුළුවන්. ඔබට තව ලක්ෂයකට පිහිට වෙන්න පුළුවන්. මේ භව දුකෙන් නිදහස් වෙන්න, භව රෝගයෙන් නිදහස් වෙන්න ඔබ තීරණය කරන්න ඔබ මොකද්ද කරන්න ඕනේ කියලා. ඔබට හිතනවා නම් හිතත් රස්සාවට යන්න. ඒක නුඹ ලබා උපන් හැටි. නුඹට හිතෙනවා නම් මම මේ භව ගමන කෙලවර කරගන්නවා කියලා. පංචමාර යුද්ධයෙන් මං ජය ලබනවා කියලා. අන්න ඔබගේ නිරත්තේ ඔබ මේ සසරම දිනපු කෙනෙක් වෙනවා. ඒකයි දෙගතනි ජය මංගලන් කියලා කිව්වේ ඔන්න ඕකට. ඔය පංචමාර යුද්ධයෙන් ජය ගන්න එක තමයි ජය. අනිත් ජය කොච්චර ගත්තත් පරාජය තමයි ඊළඟ මොහොතේදී. මංගල වෙන්නේ ඔය උත්සව ශාලාවල තියෙන ඒවා නෙමෙයි. ලක්ෂ 50ක් 60ක් වියදම් කරගෙන කාගෙන්ද ගන්නෙ? යාළුවන්ගෙන්, හිතවතුන්ගෙන්, ඥාතිවරුන්ගෙන් සල්ලි ටික ණයට අරගෙන හද්දා මගුල් කාලා ඊට පස්සේ මොකද වෙන්නේ? බල්ලෝ බලල්ලෝ වගේ දුක් විඳිනවා ඒ ණය ටික ගෙවන්න. ඔය අපේ ඒෂියන්ලගේ හැටි. ඒෂියන්ල කිව්වේ ආසියාතික මිනිසුන්ගේ හැටි. මම එකත් හොඳට පෙන්නලා දෙන්න. එංගලන්තේ ඉන්න සුද්දු සතියට හම්බ කරන්නේ. සතියක් හම්බ කරලා වීකෙන්ඩ් එකේ හොඳට කාලා ඇඳලා ඉඳලා ආයි තව සතියක් හම්බ කරනවා. අර වීකෙන්ඩ් එකට හොඳට කාලා ඇඳලා ඉන්න අපේ ආසියාතික මිනිස්සු රොටියයි නැත්නම් බත් කාටයි සැන්විච් එකයි කාලා සල්ලි ටික ඉතුරු කරලා ඉතුරු කරලා ඉතුරු කරලා ඉතුරු කරලා දරුවගේ වෙඩින් එකට එක රැයකදී අර ඔක්කොම වියදම් කරනවා. බඩටද? බඩටත් නෑ. එක රැයකදී සියල්ල ඉවරයි. කියනවා මොකද්ද? අපි වෙඩින් එකක් උත්සව සාහලා විදලා ගෙදර යනකොට හන්දිය කඩේ පාන් ගෙඩියක් කරන් යනවා රෑට කන්න. මේ වියදම් කරලා යන්නේ කොච්චරද? ලක්ෂ 50. හොඳට කල්පනා කරලා බලන්න. ඔබට මොලයක් තියෙනවද කියලා. කුණු ඥාතියෝ ටික යාළුවෝ ටික ගෙනහල්ලා ඒකුන්ට කන්න දීලා අර දරුවගේ අනාගතේ තියෙන සල්ලි කොහොම විනාශ කරලා දාන්න. මානි. ඔගල කියන්නේ මොකද්ද? මානෙ. ඔය මානෙට ලස්සන්ට අස්සද්දල දෙනවා. කවුද? රූපලාවන්‍ය ශිල්පී. නළුවෙක් නිලියෙක් බඳිනකොට මහා සාර මෙලින් එකක් ගන්නවා. ඔබ හිතනවාද ඒකට නළුවයි නිලියයි නියදම් කරන්න කියලා? නෑ. අර අහිංසක පොල් කල්ලේ එකගේ දුව කතාද බඳිනකොට උට පොල් ගන්න තව ලස්සකවත් නගින්න ඕනේ. අර ප්ලේට් එකේ සල්ලි ගවගෙන. ඇයි? අර දුව දැකලා ඒක අර දුව හිතනවා ලෝක සත්‍යය වෙලින් ගන්න මෙච්චර පිළිදම් කරලා කියලා. නිකමට හිතලා බලන්න. ඔය මුලා ඔක්කෝ මුලා. මෙතනින් නිදහස් වෙන්න බලන්න. නිදහස් නොවුනොත් මොකද වෙන්නේ? පින්වලින් මේ ඊයේ පෙරේදා පිළිකා රෝහලේ දේශනාව කරද්දී දාස් ගාන කුණු පෙරේදෝ තුවාල කුණු ලෙව කනවා ඉන්නවා එතන. මොන දුකක්ද පින්වලින් මේ කරගන්න යන්නේ? දැන් මම මේ ඔබ බය කරනවා නෑ. ඔබට වෙන්න තියෙන දේ කියන්නේ මේක කරගත්තේ නැත්නම් ඔබට වෙන්න තියෙන දේ මේ කියන්නේ. ඔය උජාරුවෙන් ඉන්න ඕන කෙනෙකුට ওই ටික තමයි වෙන්නේ. උඩ පැන පැන හිටියට පින්වදින පණ ටික යනකම් විතරයි. ඊට පස්සේ බල්ලු බලන්නු ගන්නයි. ඉතින් මේ தත්ත්වය උදා කරගන්න එපා. ඔබට හොඳ මනුස්ස ජීවිතයක් හම්බුණා. ඔබ යමක් හරි හම්බ කරගත්ත කාලලීලා හිටියා. එනද මෙතනින් එහාටවත් අදුතරේ ධර්මයේ ලැබිත් වෙලාවේ හිතලා බලන්න මම මොකද්ද මෙතනින් එහාට කරන්න ඕනේ කියන්නේ. දැන් බාලියක් මුලා විවාහරේ ඉන්නනේ. ඉතුරු ටික මුනු කරගන්නේ නැතුව පොඩ්ඩක් හිතලා බලන්න මං ඉතින් තවදුරටත් මොනවද කළ යුත්තේ? මේ ලෝකේ රමණය කර කර යනවද? එහෙම නැත්නම් මේ භව ගමන විනාශ කරනවද කියලා. දැන් උපදින්න ඔබ කැමතිද? ඔබ උපදින්න කැමතිද? මම ඔබෙන් අහන්නේ. නැහැ. දැන් ඔබ නැහැ කිව්ව කෙන උපදින එකක් නැද්ද? හේතු උපදිනවා. බලන්න ඔබේ කැමැත්ත ඒක නෑ. ඇයි? හේතු සපේනකම් ඵලයේ විද්‍යාමාන වෙදී තියෙනවා. එච්චරයි. එහෙනම් දැන් ඔය උපදින්නට හේතු හොයලා හේතු නසා ගන්න සමය පිළිවෙල මේ වැඩ පිළිවෙල කරන්න ඕනේ. ඒකයි මම ඔබට කියන්නේ විශේෂයෙන් ඔය තරුණ ජීවිතේ අකාලේ නාස්ති වෙන දෙන්න එපා. මේ ඉහිගේ පැහිච්ච නෝන කෙනෙක්ගේ මහත්යෙන් අහන්න. මහත්යෙ ඔබ සතුටින්ද ඉන්නේ? කවුරුත් කියයිද ඔව් කියලා? නෑ. එහෙනම් පින්වතුනි ආපු පාර වැරදි නේද? ඒ මහත්තයා නෝන ආපු පාර වැරදි නේද? එහෙනම් මගේ තරුණ දරුවනේ නුඹ මොකද්ද එන්න හදන පාර? ඒ පාරම නේද එන්න හදන්නේ? ඔබටත් අවුරුදු 60ක් වුණාම අහන්න වෙන්නේ ওই ටික නේද? ආවා ආවා ආවා ආවා. දැන් සතුට හම්බුණාද? පින්වතුනි අපි මේ හැම දෙයක්ම කරන්නේ සතුටින් ඉන්න නෙමෙයිද? එහෙනම් සතුටින් ඉන්න බැරි පාරක ගිහිල්ලා ඇයි සතුට හොයන්නේ? සතුට හොය තියෙන පාර තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. අන්නේ පාරට එන්න. ඔය මුලා පාරේ දුවන්නේ නැපා. දැන් මම මෙහෙම කිව්වයි කියලා මෙතන ඉන්නේ උන් ඔක්කොම පැවිදිලෙන්නේ නැහැ, බය වෙන්නේ නැහැ ඒක නිසා. වීර්ය වන්දියෝ පිරිසක්ෙදී මේක ඩිසයිඩ් කරන්න. මම පැවිදි වෙනවා. මම මේ භව ගමන කෙලවර කර ගන්නවා. ඒක නිසා කිසි කෙනෙකුට බය වෙන්න දෙයක් නැහැ පැවිදි වෙන අයට. මොකද දානේ අඩුවක් නැහැ. ඇයි? අනිත් අය දානේ ගියේ. අර බයිසිකල් රේස් තමයි මට මතක් වෙන්නේ. ඉතින් චූටි ඵලීලයක් තියෙනවා. KR 0.5 0.5 රතය පොඩ්ඩක් ඉවත් කරගන්න කියලා කියනවා. ඉවත් කරලා කණුක් ගාලා එන්න. එතකොට හරි. බයිසිකල් රේස් එකක්මයි මතක් වෙන්නේ. හා හා හා. දැන ගැනීමේ මිල ගැනීමේ ආසාව. කවුරු හරි නැකිටලා යනකොට බලනොත් කවුද මොකක්ද ඇඳලා තියෙන්නේ? සිංහලෙන් ඔය මනේ හැටි බුදුබණ සිංහල අන්තිම ටික අහන්න. ඔය මන තුට්ටු දෙකේ මන ගැන හොඳට විග්‍රහ කරලා තියෙනවා. ඔය CD වලත් හතරවෙනි එකේ වගේ ඇතනේ. CD වලත් හතරවෙනි CD එකේ වගේ තියෙනවා. පොඩ්ඩක් අහන්න. ඔය තුට්ටු දෙකේ මන විඳ ගන්න අඳුන ගන්න දරන ප්‍රයත්නයේදී ඔබව කලී යවන හැටි කියලා දීලා තියෙනවා. වෙන්නේ මේකයි. මෙතන කවුරුහරි නැගිටනල් ටක්කාර බලනවා. ඕක රහතන් වහන්සේ විතරයි බලන්නේ නැත්තේ. එතන කල්ම බලනවා. වේදනා පඤ්ඤා වලට පුදුම ආසාවක් ඔය මනදී. හරි අපි මේක පැත්තකට දාමු. මට මතක් වෙන්නේ පින්වතුනි ගොඩක් මේ මිනිස්සුන් දැක්කහම බයිසිකල් රේස් එක. මතකද ගමේ දිවිච්ච බයිසිකල් රේස් එක. එක කොල්ලයි බයිසිකලෙන් පදින්නේ. රොත්තක් යනවා මෝටර් සයිකල් වල. ඒ ඒ ඒ ගග. අලෝකම නේද මේ නිවනට වෙලා තියෙන්නේ. එක උත්තමයෙක් නිවන් දකින්න උස් වීර්ය වඩද්දී අනිත් ඒ සාදු සාදු නිවන් දකින්න සාදු සාදු නිවන් දකින්න සාදු සාදු නිවන් දකින්න මොනවද දෙවිවදිනේ මේ? එක උත්තමයෙක් නෙමෙයි ඔය රේස් එක ඔබත් පදින්න නැත්නම් ඔබ නිකන් පෙට්‍රල් නාස්තිකලා විතරයි. අර රේස් එක අර කොල්ල දින්නාම ඌට නේද සල්ලි හම් වෙන්නේ? අර කිය කරපු එකෙකුටවත් සල්ලි හම්බ වෙනවද? පොඩ්ඩක් තේරුම් ගන්නකො කියන එක. බිහි වෙන උත්තමයන්ට සාදු සාදු කියන්න කමක් නෑ. ඒකට වඩා තමන් තුළින් මේක කරගන්න, තමන් තරගෙට වදින්න, තමන් සටන් කරන්න, සටන් කළ මේක කෙලවර කරගන්න. ඒකයි කිව්වේ තරුණ දරුවන්ට ඔය පාරේ යන්න එපා. මං කියන දේ අහන්න නැතුව කටයුතු කරන්න ප්‍රශ්නයක් නැහැ. මං කියන හින්දා නෙමෙයි ධර්ම අවබෝධය නිසා ඔබ තීරණය කරන්න. ඔබට මේක කෙනවර කරන්න පුළුවන්. මහා උත්තමයෝ දැකපු සමාධි ක්‍රමවේද වලට මේවා තියෙනවා. පින්වතුනි මේ කාලේ බිහි වෙන්න නියමිතයි. අපිට තේරෙන සමාධි ක්‍රමවේද වලට අපිට තේරෙනවා ඒක. ඔබ නියත විවරණ ගත්ත පිරිසක් බුදුන් වහන්සේ කෙනෙක්ගේ ලක්ෂයකට එහා පැත්ත මහරහතන් වහන්සේලා මෙතනින් එහාට බිහි වෙන්න නියමිතයි. ඒක නියත විවරණයක්. බිහි වෙනවමයි. ඉතින් ඒ කෙනෙක් වෙන්න ඔබ මෙච්චර කල් මහරහතන් වහන්සේ ගැන කතා වුණේ නෑ නේද මිනිස්සු? ඉස්සරහට මිනිස්සුගේ කටේම තියෙන මහරහතන් වහන්සේ බලන්න නැද්ද කියලා. අවුරුදු 5ක් විතර ගියේ ඇවැයන්නේ. අභිඥාලාභී මහරහතන් වහන්සේලා ඉරිදීෙන් වඩිනවා ඔබට තෙලෙයි. ඒක ඒකාන්තෙම වෙන්න ඕන දෙයක්. එහෙම නොවෙනවා කියලා නම් ඒ උන් නිකන්තේ. ඒක වෙනවා. ඒක වෙනවා. දැන් දැන් ඉස්සරහට සිව්පිලිසිඳි ආපත් මහරහතන් වහන්සේලා බිහි වෙනවා. අවශ්‍ය පරිසර සාධක සැකසි සැකසි එද්දී අවිඥායෙන් බලන්න පුළුවන්. අපි දැකපු සමාධි ක්‍රමයේ දොට තියෙනවා පින්වතුනි. මේ ලංකාද්වීපයේ කසාවතින් වැහෙනවා. අමු පොල්ලත්තක් වේලි වේලි කහපාටට හැරෙන්නේ කොහොමද? ඔන්න ඔය ආකාරයට කහ සිවුරෙන් පාරක් පාරක් ගානේ වැහෙන කාලයක් එනවා. ඒ එන්නේ කොහෙන්ද? ඒ මහරහතන් වහන්සේලා බිහි වෙන්නේ කොහෙන්ද? කොහෙන්ද පින්වතුනි? අපි ආනයනය කරනවද මහරහතන් වහන්සේලා? නෑ. බිහි වෙන්න ඕනේ කවුරු තුළින්ද? ඔබ තුළින්. ඔබ බව ගමන කෙලවර කරගන්න ඔබ තුළින් බිහි කරගන්නේ මහරහතන් වහන්සේ. අති පූජනීය මහා උත්තම ඒ පිටවන සුදු කිරණයෙන් පින්වතුනි මේ තුන් ලෝකෙම සැනසෙනවා. උන්වහන්සේ සැනසෙනා මුළු තුන් ලෝකයක් සැනසෙන මහා උත්තමයෙක් මේ අරිහත් උන්වහන්සේ. ඒකට වීර්ය වඩන්න. නැත්තම් හෙට උදේම නැගිටලා මුදලාලිට කමුරන්න යන්න. මුදලාලි දෙන තුට්ටු දෙක ගෙදර අරන් ඇවිල්ලා කාලා දීලා සතුටින් ඉන්න, ඉඳලා බලන්න සතුට වෙන්න පුළුවන්ද කියලා. තීරණේ තියෙන ඔබත්තේ. ඔබට පුළුවන් එක්ක චිය කර කර ඉන්න, නැත්නම් ඔබට පුළුවන් බයිසිකලේ පදින්න. බයිසිකලේ පදින අය දිනනවා, චිය කරන අයට කිසි දෙයක් නැහැ. මම ඔබට නිවන් දකින්න කියන්නේ පිළිතුරින් මට නිවන් දකින්න දින දැඩි කැමැත්ත නිසා. සතුන් ඔබට නිවන් දකින්න කියලා මම පැත්තකට වෙලා ඉන්නේ නැහැ. ඔබගේ නිවනද එක, මගේ නිවනද එක, මට මගේ නිවන එක. මම කියන්නේ මම ගෝපල්ලෙක් නෙමෙයි. ගෝපල්ල කරන්නේ මොකක්ද? අනුන්ගේ හරප්පට්ටියක් දක්කගෙන උන්ට කන්න බොන්න දීලා නාවල ගෙනත් දානවා. උදේට කිරි ටික ගන්න කවුද? අයිතිකාරයා. ගොම ටික ගන්න කවුද? අයිතිකාරයා. ගෝපල්ලට කිසි දෙයක් ඉන්නවද? එහෙනම් මං ගෝපල්ලෙක් නෙමෙයි තිඟුදේ. මං ඔබගේ හරක් නාවන්න කලින් මට නාවන්න ඕනේ මගේ හරකව. මොකද ඒ කිරි ටික දවා ගන්න ගමන් මේ බලන් ඉන්නේ. ඒක නිසා දවසකට පැය 3ක් ඉඳලා බල කියන්නේ. මගේ වැඩේ කරන එක නවත්ත ගන්න බෑ මට. දී ඔබ උත්සාහ කරන්න. මම නොකර ඔබට කරන්න කියනවා නෙමෙයි. මම මේ බලාපොරොත්තු ඉන්නේ මගෙන් ඒ උත්තරය බිහි වෙනකම් නිසා. ඔබෙන් බිහි වෙනකම් නෙමෙයි. දෙවලු ඔබෙන් බිහි වෙනකම් බලන්න. ඒකයි මම කියන්නේ. නිවන් දකින්න පුදුම වීර්යයක් තියෙන්නේ. නිවන් දකින්න පුදුම ඡන්දයක් තියෙන්නේ මේ කුණු බල්ල දිහා දකින්නේ. පාරේ යනකොට ඔය බල්ල දිහා දකින්න බීමතලේ පෙර නිමිත්තක් විදිහට දකින්න. මේ ගෝරතර සංසාරේ මොන කරුණයක්ද මේ? මේ මේකත් මේ මිනිස්සෙක් නේද? මේ සත්බස අලු කරලා දාලා, මේ සත්බස බැහැර කරලා, කියන දෙයක් කානකට ගන්නතු මානෙන් ඉඳලා අද බල්ලෙක් වෙලා කුණු වෙලා පස්ස ගාතේ අද්දාද්ද කර්ම විදින මුන්දිහා බලන්න. ඕක ඔබට ඕනේද? තුවාල කුණු කන මල පෙරේතයෝ වෙන්න ඕනේද? දකින්න දකින්න පින්වදෙනි නිවන් දකින්න දින ඡන්දේ නම් උපරිමයි. මේ මිනිස්සු ඉන්නවා පින්වදෙනි පාරේ යනවා, වාහනයක් ඇවිල්ලා චන්ස් ගාන ඇගෙන උඩින් යනවා. කර්ම වේග පරිසන්දෙනවා. අතීතේ මොන දහබල වැඩ කරලා ඇවිල්ලා ඉනවද කියලා කොහොමද දන්නේ? යන්න යන්න ඕවා පරිසන්දෙනවා. බය නැද්ද මේ සංසාරෙට? ඊළඟ අන්තරේ උපදිනකොට අංගලී කියලා එක්කුණා. මොන අපරාධයක්? මේකේ අංගවිකල නොවී ඉපදිච්ච chance එකේ ප්‍රයෝජනයක් ගන්න. ඔබට heart attack එකක් ඇවිල්ලා ඔබ බේරුණා නම් දැන් ව්‍යාපාර කර කර ඉන්න එපා. ඊළඟට එන්න කලින් මේක කරගන්න. නැත්නම් සංසාරේ තව කොච්චර ඕක කරගන්නද? පොඩ්ඩක් හිතන්න දෙන්න. මේක මේ යථාර්ථවත් දකින්න. මහ විනාශයක් වෙන්නේ. ඔබ මහ විනාශයක අත ළඟ ඉන්නේ. ඒකයි මේ කියන්නේ. ආත්ම වංචා කරගන්න එපා තමයි. ඔබ විනාශ වෙන්න යන්නේ. මේ ධර්ම අවබෝධ කරගෙන සෝතාපන්න වුණොත් එහෙම ඔබ බල්ලේ හරකේ අසුචි කන්න මල පෙරේතේ. ආයි දෙකක් නෑ. පින් කළා කියලා දිව්‍ය ලෝකයක් නැහැ කවුරු. කරමු පිනක් පරිසන්දුන පිටරයි දිව්‍ය ලෝකයක්. පව් කළායි කියලා අපායන් නැහැ කවුරු. කරපු පවක් පරිසන්දුන පිටරයි අපායන්. එහෙනම් දැන් පින් කළ පුළුවන් ද දිවිදේ නියත දිව්‍ය ලෝකයක්? අනිත් එක දිව්‍ය ලෝකේ කියන්නේ මොකක්ද? දුක නැති තැනක්ද? දිව්‍ය ලෝකේ කියන්නේ දුක නැති තැනක්ද? එහෙනම් මොකටද නිවල පැනෙන්නේ? බුදුහාමුදුරුවෝ දීව ලෝක පණවනවානේ. ජේසුස් වහන්සේ වගේ. ඇයි නිවල පැනෙන්නේ? දිව්‍ය ලෝකයක් දුක නිසා නේද? දිව්‍ය ලෝකේ ඉන්න අය පෙළෙන්නේ නැද්ද? දිව්‍ය ලෝකේ ඉන්න අය පෙළෙන්නේ නැද්ද? පෙළෙනවා. අර එක කුෂ්ඨ රෝගී කාන්තාවක් බුදුහාමුදුරේ කාලේ හිටපු. කවුරුත් දකින්නවත් කැමති නැහැ. මහා දහජරා එළ පුරාම කුෂ්ඨ හැදිලා ගඳ ගන්නවා ළඟින් යනකොට. මේ කාන්තාව හැමතිස්සෙම කේන්තියෙන් එන්නේ මොකද මිනිස්සු මේ කාන්තාවට සමච්චල් කරනවා, කෑ ගහනවා, බයිනවා, පන්නනවා. මේ විදිහට ඉඳලා මනොත් එහෙම නරකාදී යන බව දැකලා සාත්‍රුන් වහන්සේ ඒ කාන්තාව ගාවට යනවා. ගිහින් ආනන්ද හාමුදුරන්ට කියනවා, ආනන්ද මේ කාන්තාවට බුද්ධ ශරීරය පෙන්නලා හිත පහදවන්න. ආනන්ද හාමුදුරුවෝ කියනවා, මේ බලන්න මේ බුද්ධ ශරීරය, මේ බුදුහාමුදුරුවෝ අර කාන්තාව තථාගතයන් වහන්සේගේ ඉහේ සිට පතුල් දෙක දක්වා බලලා සියුම් සිනහාවක් නගලා ඉස්සරහට යනකොට කුරම්පු වෙච්ච ගවලෙක් දුවගෙන එනවා. මේ කාන්තාවගේ ඇඟේ වැදිලා කාන්තාව මැරෙන්න වැටෙනවා. ගිහිල්ලා උපදින්න සිංහදලි චාතුම් මහා රාජික දිව්‍ය ලෝකේ රාජ්‍ය හතර මැද්දේ මහා ලස්සන සුවඳ ගන්න දිව්‍යාංගනාවක් එනවා. මේ දිව්‍යාංගනාව පහළ වෙනකොටම සතර වරන් රජ දරු දුවගෙන ආවා. මේ දිව්‍යාංගනාව වෛද්‍ය කරගන්න හතර දෙනාම එකපාර අල්ලගත්තා ඇවිල්ලා. අනේ මට දෙන්නකො, මෙයා මට හම්බුන්නේ නැත්තම් මගේ පපුව පැරේ. අරයක් කියනවා, අනේ මට දෙන්නකො, මෙයා මට හම්බුන්නේ නැත්තම් මගේ පපුව පැරේ. අනේ මට දෙන්නකො, අනේ මට දෙන්නකො. හතර දෙනා අරගලයේ දෙනවා, පෙළෙන්නේ නැද්ද? මේ ප්‍රශ්නේ විසඳන්න, මේ හතර දෙනාගේ ප්‍රශ්නේ විසඳන්න සක්‍ර දෙවියන්ට කතා කළා. සක්‍ර දෙවියෝ කියනවා, හම්බෝ බං, මන්නේ ලොක්ක රජා, අනේ මට දෙවියන්කෝ නැති වුණොත් මගේ පපුව පැලී. පින්වතුනි, දෙවි කෙනෙක් වෙන්න ඕනේ? හරි, දැන් ගත්තයි කියමුකෝ. දැන් ගත්ත නිසා පෙළෙන්නේ නැද්ද? කොයි මෙලේ මොනව වේද දන්නේ, පෙළෙන්නේ නැද්ද? ශෝක පරිදේව දුක්ක දෝමනස්ස කොටස පෙළෙන්නේ නැද්ද? ඔය විදියට තියන් ඉන්න සක්‍ර දෙවිය සංකාර වඩන්න ඕනේ නැද්ද? වැඩිලේ නැත්තම් එහෙම විපරිණාමෙට යන්නේ නැද්ද? පින්වතුනි, දිව්‍ය ලෝක කියන්නේ මොන සැපයක්? නිවන තරම් සැපයක් කොහෙද පින්වතුනි මේ ලෝකේ තියෙන්නේ? ඔය දිව්‍ය ලෝක යන හදන එක හරියට කස පාරවල් 10ක් කන්න ගහන්න નિયમિત හොරෙකුට කියනවා, උඹ ඉල්ලීමක් කළොත් ඒ කියන ගාන විතරයි ගහන්නේ කියලා. ඔබ ඉල්ලන්නේ කීයක්ද? ඔබට කස පාරවල් 10ක් ගහන්න નિયમિતයි. ඉල්ලීමක් කළොත් ඒ ඉල්ලන ගාන විතරයි ගහන්නේ. ඔබ කියන්නේ, ඔබ කීයක් දෙන්න? ඈ, ඔබ කීයක් දෙන්න? අට ඉල්ලනවානේ. ඔබ කීයක් දෙන්න? එක. ඔබ කීයක් දෙන්න? බිංදුවක්. බිංදුවක් නේද ඉන්න? අට ඉල්ලන කෙනා ගැන ඔබට මොකද්ද හිතෙන්නේ? මූණම්මා මෝඩ හරකෙක් කියලා හිතෙන්නේ නැද්ද? එහෙනම් දිව්‍ය ලෝකෙ එහෙම යන්න හිතුණා නම් කණ්ණාඩි ඉස්සරහට ගිහලා බලන්න ඒකව. ඇයි මේ දුකින් පෙළෙන නිසා ඒක පොඩ්ඩක් අඩු දුක තැන්ට යන්න හිතෙච්ච කෙනා තේරුම් ගන්න සිංහතුනි, මේ දිව්‍ය ලෝකෙ කියන්නේ මහ පුණක්. බැරිම වුණොත් යන්න. මේක කරන්න ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා බැරිම වුණොත් බ්‍රහ්ම ලෝකෙ, ඒත් බැරි වුණොත් දිව්‍ය ලෝකෙ, ඒත් බැරි වුණොත් මනුස්ස ලෝකෙ. එච්චරයි. මේ මට්ටමට අවබෝධ කරගත්ත කෙනෙක් අපාගත වෙන්න හේතුවක් නැහැ. ඔබට අද මේ දහම් චක්සුසේ පහළ වුණා නම් පින්වතුනි අපාය හතර පාට යන්නේ. එහෙනම් දිව්‍ය ලෝක පතන්න එපා. ඒ මොන කුණුවක් වැද ඒ. ඉතින් ඔය ඔක්කොම කරලා ඒකයි පින්වතුනි අපි සමහර ගාථා කියන්නේ නැත්තේ. මේ ලෝක සම්මතෙත් එක්ක ගැටෙනව නෙමෙයි. සමහර ગાත කියන්නේ නැහැ. ඇයි මං ඔබට කියනවා නිවන් දකින්න. මේ අත්දැකීම නිවන් දකින්න කියලා කියන්නේ. ඔබ මොකද කරන්නේ? කියනවා ආයුරෝග්‍ය සම්පatti සංග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti. හා එහෙනම් මොකද මුලින් මොන්නේ මොනවද? ආයුරෝග්‍ය සම්පatti. ඒ කොවනේ උදේ ඊට පස්සේ මොකද්ද ඕනේ? සංග සම්පatti ඕනේ. අතෝ නිබ්බාන සම්. ඊට පස්සේ මොනවද කරන්නේ? නිවන් දකින්න. ඉතින් ඕක තියෙනින්න තමයි ඒව මම කියවන්නේ නැත්තේ. ඕක කියනකොට අපේ උපාදකම්මල මොකද කරන්නේ? අර මේ මහා සාර බල කියද්දී මෙහෙම හිටපු උපාදකම්මල අර ටික කියද්දී මොකද කරන්නේ? ලේන්තු වද්දිම දාගෙන අර පස් අතුල තියාගෙන පොළොවට වැඳගෙන ඉන්නවා. ඒ සංග සම්පatti කියන එක තේරෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. අපි ප්‍රාර්ථනා කරන අනේ මේ අත්දැකීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ සාන්තිම සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනා කරලා අර ගාථාව කියන්නේ ඒකත් මායේ කියලා. ඇයි මේ ලෝක සම්මතෙත් එක ගැටෙනව නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න. අපහාසයක් උපහාසයක් නෙමෙයි. ඒක මැද්දේ තියෙනවා ඒක කෑල්ලක්. ඒක නිසා අපි කියන්නේ. ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti කියන කෑම තියෙන නිසා කියන්නේ නෑ. සග්ග සම්පatti එපා. මොකද්ද ඕනේ? නිවන. නිවන් තලින්න ඕනේ. සග්ග සම්පatti සාරය නම් සින්නතනි. තථාගතයන් වහන්සේ නිවන පණවන්නේ නෑ. ඒකත් මහා අසාරෙන් අසාරයි, අනාතෙන් අනාතයි. කාම ලෝකයක් නේ අනිත් එක. මොන අනාතයක්ද ඒක? කාම වස්තුවක් දැක්කම මිවිගෙනවා ඉන්න බෑ. මොන කරුණියක්ද ඒක? ඒ මුලාවට වැටෙන්න එපා. මිනිස්සු ඔබ මුලාවේ දායි. ඕකට වැටෙන්න එපා. ඔබ මනස හිමි බුද්ධියෙන් ඉඳගෙන මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. සද්ධර්මයේ නිරන්තරයෙන් ශ්‍රවණය කරන්න. ඔබට ඕනේ වෙලාවක ධර්මයයි ඔබයි ආරාමයේ විවරයි. ආරංචිකල බලන්න කොහෙ තියෙන්නේ කියලා අපි ගා කොළේ තියෙනවා. අපි ගාව කොල් මේ මහත්පුරු ගාව කොළ තියෙනවා. ධර්මයයි ඔබයි ආරාමයට එන විදිහ. නිවන් දකින්න ඕනේ වෙච්ච ගමන ඔබට කෙලින් වෙන්න තියෙන්නේ ආරාමෙට. ඇවිදිලා දවස් දෙකද තුනද ඇති වෙනකල් ඉඳලා තමන්ගේ වැඩේ කරගන්න. කිසි බාධාවක් නැහැ කාටවත්. ඒ වගේම පැවිදි වෙන්න ඕනේ මහ උතුමෙක් ඉන්නවනම් ඒ අය වෙනුවෙන් අපේ කාලේ දෙන්න අපි ලෑස්ති. ඇවිදින් ඉන්න ඕනේ මහ උතුමෙක් ඉන්නවනම් ඇවිදින්න කතා කරන්න මාත් එක්ක. අනිත් අය නම් ඉතින් මොනවා කතා කරන්නද? අපි බණටි ඇහුවා. නියමයි. මෙහෙම බණක් අහලා තිබෙන්නේ නෑ. මම ওই ටික ඇදී වෙන අහලා තියෙන්නේ. ඒ නිසා ඒක මාත් එක්ක කියන්න අවශ්‍ය නෑ. කියන්න එන තියෙන මොකද්ද? මම මේ මහා අන ක්‍රියාත්මක කරන්න කැමතියි. අන්නේ සයිස් එකට කොන්ද බල තියෙන කවුරු හරි ඉන්නවනම් වේදනාවෙන් පස්සේ ඇයිද මාව හම්බෙන්නේ? ඔබ වෙන්නේ සිවුරු පිරිකර ලෑස්ති කරන්න අපි ලෑස්ති. පින්වතනි සියලු ප්‍රත්‍ය පහසුකම් දෙනවන ඔබට තේරෙන මේක කරගන්නනේ. ඒක කරන්නේ නැතුව මුදලාට කමුරන්න එපා තරුණ තරුණියනේ. නුඹ වයසේ අරකම් නුඹ දන්නේ නැහැ නැත්තම්. මම ඔබට ඉක්මනින් කියන්නම් තව එක කරුණක්. සෝතාපන්ති අංග විහිදෙන හැටි ඔබට ඔය කියපු ක්‍රමයේ දැකපු කෙනා දුක්ඛ ආර්ය සත්‍ය සමුදය සම්නිරෝධේ මාර්ගයේ දැකපු කෙනා සෝතාපන්ති අංග ඒ කෙනා තුළ පිහිටන හැටි මම පෙන්නන්නම්. විනාඩි කීපෙකින් ඉස්සෙල්ලම ගමු පින්වතුනි. මේ ලෝකේ සාරයි කියන මුලා දෘෂ්ටියට පත්වෙච්ච කෙනා මොකද කරන්නේ? ලෝකේ කඩන්න උත්සාහ කරනවා නේද? ලෝකයේ තේවල් අල්ල ගන්න උත්සාහ කරනවා නේද? ඔය උත්සාහ කරගෙන යන වැඩ පිළිවෙලේදී බුදුන්ට තියෙන තැන මොකක්ද? ජීවිතේ ඉහළම තැනද පල්ලෙහාම තැනද? පල්ලෙහාම තැන. ඇයි ලෝකේ කඩන්න හදුවා? ලෝකේ සාරයි කියන ලෝකේ අල්ලන්න හදන කෙනාට බුදුන්ව මතක් වෙනවද? අනේ නැහැ. දැන් මම පල්ලෙහා. අන්න බුද්ධේ කංකති විචිකිච්ඡති කියන තැනට එන ඔය ලෝකේ සාරයි කියන අල්ලගත්ත කෙනා. මොකද්ද මේ ක අංක කංක කියන්නේ? ඒකේ මොකද්ද? පල්ලෙහා අංකයක් දෙනවා. ක කියන්නේ පහක්. පහක් අංකයක් දෙනවා. ඒකට තමයි අපේ වචනයක් තියෙන්නේ ඕකව ගණන් ගන්න එපා කියලා. පහක් අංකයක් දෙන්නේ. එහෙනම් බුදුන්ට පහක් අංකයක් දීලා විචිකි ඉච්ඡති විකෘති ක්‍රියා කරන්න කැමැත්තෙන් ඉන්නවා. මේ ලෝකේ සාරයි කියලා අල්ලගත්ත කෙනා. ලෝකේ සාරයි කියලා අල්ලගත්ත කෙනා තමන්ගේ ෆෝන් එක තියාගෙන ඔෆිස් එකේ ෆෝන් එක පාවිච්චි කරන්නේ නැද්ද? තමන්ගේ වාහනේ තියාගෙන ඔෆිස් වාහනෙන් එහෙට මෙහෙට යන්නේ නැද්ද? පැය 6ක් වැඩ කරන්න තියෙන එකේ පැය 4ක් වැඩ කරලා ඉතුරු පැය 2යි ඉස් ගහන්නේ නැද්ද? පැයක ලන්ච් අවර් එකට ගිය කෙනා පැය 2කින් විතර නෙමෙයි දෙන්නේ. ඔය ඔක්කොම මොනවද කරන්නේ? ලෝකේ සාරයි කියන අල්ලගෙන විකෘති වූ ක්‍රියා කරන්න දැනි කැමැත්තක පසෙයි. ඒකයි දෙකේ සත් කාය කියන දෘෂ්ටියට වැටුණාම, මේ කාය සත් සාරයි කියලා දෘෂ්ටියට වැටුණාම ඒක විචිකිච්ඡාවෙන් පෙළෙනවා. විකෘති වූ ක්‍රියා කරන්න දැඩි කැමැත්තක් දක්වනවා. බුදුන්ට පල්ලෙහා අංකයක් දීලා, ධර්මයට පල්ලෙහා අංකයක් දීලා, සංඝයා වහන්සේට පල්ලෙහා අංකයක් දීලා, ශික්ෂා පදයන්ට පල්ලෙහා අංකයක් දීලා, උපදීනවද නැද්ද කියන ඒවා පිළිබඳ පල්ලෙහා අංකයක් දීලා, හේතුඵල ධර්මයට පල්ලෙහා අංකයක් දීලා, ඔය විදිහට ඒවට පල්ලෙහා අංක දීලා විකෘති වූ ක්‍රියා කරන්න කැමැත්තෙන් ඉන්නේ. තම කට්ටියක් ඉන්නවා මේකදී මේ කොටසෙම ලෝකයේ සාරයි කියලා අල්ලගෙන මොකද කරන්නේ? සිල් වෘත පරාමර්ශණය කර කර අනේ මේ රැක්කා වූ සිල් බලෙන් දිව්‍ය ලෝකයේ අහවල් දිව්‍යාංගනාව වේවා. මේ රැක්කා වූ සිල් බලෙන් මට අහවල් දේ ලැබේවා. මේ රැක්කා වූ සිල් බලෙන් මට අර රස්සාව ලැබේවා. අර ලෝකේ සාරයි කියලා ලෝකේ උලා ගන්න හදන කෙනා සිල් වෘත පරාමර්ශණය කර කර මොකද කරන්නේ? මේ ලෝකේ කඩන්න හදලා. ඔන්නේ නම් සත්කාය දිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඔය තුන තියෙනවා කියලා ලෝකේ සාරයි කියලා උදාහරණ එක්කනවා. දුක්ඛ දුක්ඛේ වැටුණා, විපරිණාම දුක්ඛේ වැටුණා, සංඛාර දුක්ඛේ වැටුණා, දුක්ඛාරේ සත්‍ය වැටහිලා කියන. සමුදය දැක්ක, නිරෝධය දැක්ක, මාර්ගය දැක්ක. මෙන්න මේ කෙනා මේ සංකීර්ණ අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් යන මේ භව ගමන මට එපා කියන දෘෂ්ටියට පත් වුණා. සම්මාදිටියටපත් වුණා. එහෙනම් මේ ලෝකයේ මහා අසාරයි කියන දැන්ට වැටුණා. මම මගේ කියන දේ මහා අසාරයි කියන දැන්ට වැටිච්ච කෙනා පින්වතුනි, අර කාය සත් කියන දෘෂ්ටියෙන් මකුණාද මිදලා ගියා. කාය අසත් වුණා. කාය අසත් වෙච්ච ගමන් මට මේ භව ගමනේ පා කියන තැනට ආවම දැන් හිර වුණා දැනක. එහෙනම් මම දැන් භව ගමනේ එපා නම් එපා කිව්වට හරියන්නේ නැහැ. ක්‍රමයක් තියෙනවා මේකෙන් ගැලවෙන්න. මොකද්ද මේ ක්‍රමේ? කාගේද මේ ක්‍රමේ? කවුද මේ ක්‍රමේ කළේ? ඔන්න ඔය තැනට ආවම හැංගිලා එනවා හදවතටම නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මේ සර නසන්න නම්, මේ සැරි සැරීම නසන්න නම් මට බුදුන්ගේ සරණ විතරයි තියෙන්නේ. වෙන කාටවත් සරණක් නැහැ. ඒ තේන සත්‍ය වචේන හෝතු මේ ජයමංගලං. ඒ සත්‍යානුභවයෙන් තමයි මට අර කියපු ජයමංගල්‍ය හේවත් මහ නිවන උදා වෙන්නේ. ඔය ගාථාව සිංහතුනි, ඔය කවුරු කිව්වත් වැඩ කරන්නේ නැහැ. ඔය ගාථාව වැඩ කරන්නේ කාට විතරද? මෙන්න මේ තැන ඉන්න කෙනා. කවුද? නත්ති මේ සරණං අඤ්ඤං කියලා වැටහෙන කෙනා. ඒක වැටහෙන නම් මොකද වෙන්නේ? දුක්ඛාරය සත්‍ය අවබෝධ වෙලා තියෙනවා. නැත්තම් තේරෙන්නේ නැහැ. නැත්තම් ඔක සත්‍ය අනුභවයක් වෙන්නේ නැහැ. බත් කන්න ඕනේ වෙන්නේ බඩගින්නට නේද? එහෙනම් තැන දැනට අවශ්‍ය වෙන්න ඕනේ මේක. අවශ්‍ය වුණාට පස්සේ තමයි අරක ඕනේ. එහෙනම් නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ඔන්න වැටහිලා. ඉංගොදිනේ ඔන්න ඔය තැන තාම තථාගතයන් වහන්සේට ජීවිතේ පළවෙනි තැන දෙනවා. අන්න බුද්දේ අවෙච්ච ප්‍රසාදෝ කියන තථාගතයන් වහන්සේ කෙරෙහි නොකැඩෙන නොබිඳෙන අචල වූ විශ්වාසයක් ගොඩනැගෙනවා, සද්ධාවක් ගොඩනැගෙනවා, ධර්මයේ කෙරෙහි සද්ධාවක් ගොඩනැගෙනවා, ආර්ය සංඝයා වහන්සේ කෙරෙහි සද්ධාවක් ගොඩනැගෙනවා. දැන් තුනක් hali මෙච්චර කල් විකෘති වූ ක්‍රියා කරන්න කැමැත්තෙන් හිටියා, දැන් නම් පොඩ්ඩක්වත් කැමති නෑ පව් කරන්න. ඇයි? මේ අසාර වෙච්ච ලෝකේ පව් කළම ලබන ඵලේ මොකක්ද? අන්නෙන්ද වැහෙලා තියෙන්නේ. මේ ෆෝන් එක නිසා මේ මහත්තයා පෙළෙනවා නම් ඕක හොරකම් කරපු දවසේ ඉඳලා පෙළෙන්නේ කවුද? ඕක මං හොරකම් කළොත් ඔතනින් එහාට පෙළෙන්නේ කවුද? මං. එහෙනම් මොකටද හොරකම් කරන්නේ? මගේ තියෙන එකත් මේ මහත්තයාටම දෙනවා මිසක් මේක ඉදන් පෙළියක් කියලා. ඔන්න ඔය තැන්න තමයි පින්වතුනි එන්නේ. එහෙනම් මරලා මොනව ගන්නද මේ ලෝකේ? මේ සෝතාපන්නයා කියන්නේ එහෙනම් පව් කරන්න කැමැත්තක් නැහැ. හැබැයි බැරි වුණොත් පවක් කරන්න පුළුවන්. හැබැයි පව් කරන්න කැමැත්තක්. තමන්ගේ දරුවට නයා ගහන්නේදී අපේ දිවිත ටෝච් එකෙන් දමල ගැහුවා. මරන්නේ ඉතාලෙන් නෙමෙයි තෙනකොපේට වැදලා නයා මලා. ප්‍රාණඝාතයක් සිද්ධ වුණා. නමුත් කැමැත්තෙන් ඉන්නන්නේ මේකදී. ඉස්සර එහෙම නෙමෙයි යන්න දඩේ මෙයා යන්න. ඊළඟ මොකද කරන්නේ? අර අහිංසක සත්තු මර මර ගියා. දැන් දන්නවා හනේ මාත් පෙළෙනවා, මේකත් පෙළෙනවා. මේක ප්‍රාණඝාතය කරලා මම මොන සැනසීමක් ගන්නද? ඔය හැංගීමයි සෝතාපන්නයන්ට පහළ වෙන්නේ හැම එකක් කෙරෙහි. එහෙනම් පින්වතුනි පව් කරන්න තියෙන කැමැත්ත නැති වෙලා ගියා. බුදුන්ට ඉහළං කළදිනා. අන්න අර කංකති විචිකිච්ඡති කියලා තිබිච්ච එකක් අයින් වුණා. ඊළඟට මෙච්චර කල් සිල්වත පරාමර්ශනය කර කර උනේ යන්න ගියා. නමුත් දැන් මේ අසාර වෙච්ච ලෝකේ සිල් රැකෙන්නේ මොකක් හරි වෘතයක් රැකලා ඉවරලා මට ගන්න දෙයක් නැහැ. අන්න වෘත පරාමර්ශනය කරන එක නැති වෙලා ගියා. ඒනදී වෙනකොට පින්වතුනි සංවරපු හින්දා අවිද්‍යා තෘෂ්ණා දෙක යම් මට්ටමකට අයින් කරපු හින්දා සීලයක් පිහිටියා. නොකැලෙන, නොබිදෙන, නොකැලැල්වෙන සීලයක් පිහිටියා. ඔබ පෝයට රකින ශික්ෂාපද කැඩෙනවද නැද්ද? කැඩෙනවා. හැබැයි සෝතාපන්නයා තුළ පහළ වෙන සීලය කවදාකවත් කැඩෙන්නේ නැහැ. ඇයි? සංවරට්ඨේන සීල. සංවරණයෙන් සීලය හැදෙනවා. එහෙනම් සෝතාපන්න ඵලයේ දෙනකොට හතරෙන් එකක් සංවරලා තියෙනවා. වරණෝ කියන්නේ මොකද්ද? නැති වෙනවා. හතරෙන් එකක් වැරුවහම ඒ හතරෙන් එකට සීලය පිරෙනවා. කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ. සීලයක්. ශික්ෂා පදයි කැඩෙන්නේ, සීල කැඩෙන්නේ නැහැ. සීල සමාදන් වෙන්න බෑ. සීලය කියන්නේ තමන් තුළ පිහිටන එකක්, සංවැරීම නිසා. අවිද්‍යා තෘෂ්ණා දෙක වැරීම නිසා තමන් තුළ හටගන්න දෙයකට කියනවා සීලය කියලා. අවිද්‍යා තෘෂ්ණා යම් මට්ටමකට නසපු කෙනෙක්ට පුළුවන් දෙන්නේ ආයි අවිද්‍යා තෘෂ්ණා වැඩි කරගන්න නෑ. නසලනේදී වරලදී යම් මට්ටමකට වරලා වැරුවන එතනින් එහාට වැඩි වෙන්නේ නැහැ. වැඩි වුණොත් තමයි සීලය මගෙන්නේ කැඩෙන්නේ, ඩැමේජ් වෙන්නේ. සීලය සමානුපාතික වෙනව මොකටද? අවිද්‍යා තෘෂ්ණා අඩු වීමට. කොච්චර ප්‍රමාණයක් අඩු වෙනවද? සීලය ඒ ප්‍රමාණයට තියෙන. සකදාගාමී කෙනාගේ සංවරණවා හතරෙන් දෙකක් ඒ මට්ටමට සිල් පිරෙනවා. අනාගාමී උත්තමයාගේ හතරෙන් තුනක් සංවරලා ඒ මට්ටමට සිල් පිරෙනවා. අරිහතුන් වහන්සේගේ සියලු සංවරලා සීලෙන් පරිපූර්ණ වෙනවා. ඔහොමයි වෙන්නේ. ඔය වැරදි වචනයක් පාවිච්චි කරන නිසායි ඔබට මේක තේරුම් ගන්න බැරි වෙන්නේ. ඔබ කියනවා අපි සිල් සමාදන් වෙන්න යනවා කියලා. ඒක වැරදි වචනයක්. සිල් සමාදන් වෙන්න නෙමෙයි පින්වතුනි ඔබ කියන්නේ ශික්ෂා පද සමාදන් වෙන්න යනවා කියලා. සිල් කියන්නේ සමාදන් වෙන එක නෙමෙයි. ඒක ගැළපෙන්නේ කටවචනෙට ඕනනම් කියන්නේ නෙමෙයි මට යාළු පුරුදු නවත්තන්න බෑනේ. නමුත් ඇත්ත තත්ත්වය මොකද්ද? සිල් නෙමෙයි සමාදන් වෙන්නේ ශික්ෂා පද. ශික්ෂා පදයන් තමයි සමාදන් වෙන්නේ. සීලය කියන එක තමන් තුළ පිහිටනවා. ඉතින් ඒක පිහිටව ගන්න. එහෙනම් තින්නේ ඔන්න නොකැරෙන නොමිදෙන නොකැරල් වෙන සීලයක් තමන් තුළ පිහිටියා. ඕකට කියනවා ආර්යකාන්ත සීලය. එහෙනම් සෝතාපට්ටි අංග හතරම නැද්ද? බුද්ධි අවිද්‍යා ප්‍රසාද තථාගතයන් වහන්සේ කෙරෙහි නොකැරෙන නොමිදෙන සද්ධාව, ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි නොකැරෙන නොමිදෙන සද්ධාව, ඊළඟට ආර්යකාන්ත සීලය. එහෙනම් ඔය කියන සෝතාපට්ටි අංග හතර තමන් තුළ නැති වෙන්නේ නැද්ද? ලෝකේ අසාරයි කියන තැනට ආවන තථාගතයන් වහන්සේගේ ධර්මය අතක්කාවචරයි කියලා තේරෙන්නේ නැද්ද? කොච්චර තර්ක කළත් මේ ධම්ම න්‍යාය ඔබට වෙනස් කරන්න පුළුවන්ද? තර්ක කළ බලන්න ඕන. වෙනස් කරන්න බෑ. තර්ක කරන්න ඔබ ධම්ම අවබෝධ කරගන්නවා. අර සඳුන් කඳ පලන්න සුව දෙනවා වගේ මේ ධම්ම තර්ක කරන්න ඔබ තේරුම් ගන්නවා. ඒකයි කියන්නේ පය නැතුව ධර්මයේ තර්ක කරන්න. අනික් මිනිසුත් එක්ක නෙමෙයි. හරපයක් හදමැද්දෙන් අල්ලගත්තා වගේ වෙන්නේ නැපා. ධර්මයේ අල්ලගෙන ඉන්නේ අනිත්‍යුන්ට අපහාස කරන්න. උඹට වඩා මන් දන්නවා කියන්නේ. ඔය මෝඩකමට නෙමෙයි. තමන් තර්ක කරන්න. ධම්ම විචය සම්පොච්චංගේ වැඩේ ඒතකොට තමන් තමයි. විමර්ශනය කර කර බලන්න. විමසීමස බලන්න. කොහොමද වෙන්නේ කියලා. එහෙනම් විමසීමේ ඔන්න ඒ ආකාරයට සීලය තමන් තුළ පිහිටනවා. පංච සීලය පිහිටනවා. පංච ශික්ෂාවන් නෙමෙයි. පානාති පාතෝ පටිවිරතෝ හෝති. පංච ශික්ෂාවෙන් එකක්. පංච සීලය කියන්නේ ඕකට නෙමෙයි. නමුත් ඉතින් කටවහරට පන්සිල් කියලා අර පානාති පාතා අදින්නා දානා පාවිච්චි කළාට ඒවට කියන්නේ පංච ශික්ෂාපද. පංච සීලය කියලා කියන්නේ පහන සීල, වේරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්කම සීල කියලා පහ. නොකැඩෙන නොමිදෙන නොකැළැල් වෙන සීලයක ලක්ෂණ පහක් තියෙනවා. ඒ ලක්ෂණ පහ තමයි පංච සීලය කියලා කියන්නේ. ශික්ෂා පද තමයි අනිත් ඒවා. එහෙනම් ශික්ෂා පද සමාදන් වෙලා දමණය වෙන්න රාග දේශ මොහයන් සමනය කරගන්න. ශික්ෂා පද වලින් කෙරෙන්නේ දමණය වෙනවා. ධර්මයෙන් කෙරෙන්නේ සමනය වෙනවා. එහෙනම් පොයට සීල් සමාදන් වෙන එක සිල්වත පරාමර්ශනයක්ද? නෑ. හැබැයි ඔබ සීල් සමාදන් වෙලා හිතනවා නම් අද මන් රැක්කව සීල් වලින් දිව්‍ය ලෝකේ දිව්‍යාංගනාවක් වෙන්න කියලා. ඔය මොකද්ද? අන්න සිල්වත පරාමර්ශනය. ලෝකේ හරයි කියලා අල්ලගත් එකේ මෙහෙ කඩා ගන්න බැරුව එහෙ කඩන්න මොකද කරන්නේ? පාරක් හොයනවා බුදුහාමුදුරන්ගේ බණහ. මෙතත් කවුරු ඇවිල්ලා ඉන්නව නම් බණ ටිකක් අහලා ඒ ලැබුවා වූ පිළින් මට හවල් දැන රත්තාව හම් වෙන්න කියලා එහෙම ඒකත් කරන්නේ සීලවත පරාමර්ශනය. බුදුහාමුදුරු කිව්වේ සීලවත පරාමර්ශනය නිවන් දකින්න බෑ කියලා. ඒ වගේ කර ඉන්නව එච්චර. ඉතින් ඔන්නෝග තමයි මේකෙන් යථාදානම. ඉස්සරහට අපි ගොඩක් සාර තව ධර්ම කතා කරමු. මෙතනින් ගොඩයක් අපි ඉස්සෙල්ලා. ඔය කියමු දහම් න්‍යායන් හොඳට අවබෝධ කරගන්න. මේක පටිගත වෙලා දානවනේ. මේ මහත්තුරු මහ වෙහෙසක් දානවා. එක්කෙනෙක්වත් නිදා ගන්න නැහැ. පැය දෙකයි තුනයි නිදා ගන්න හැම කෙනෙක්. හැම කෙනෙක්ම වැඩ ආරාමේ බාසුන් රැහැලා පවා මේකදී වැඩ දෙක තුන වෙනකම්. ඇයි? මහරහතන් වහන්සේලා බිහි වෙන ශ්‍රේෂ්ඨ ස්ථානයක් හදනවා. එහෙම හැංගීමකින් කටයුතු කරන්න. හිතන්න ඕකට විරුද්ධ වෙන පිරිසට කවුරු හරි කෙනෙක් විරුද්ධ වෙලා එහෙම ඉන්නවද? අලීති මහ නරකාදීලා යකින් තව එකක් හදන්න වෙන්නේ නේද යන්නේ? ඔබ හිතනවාද විරුද්ධ නොවේ කියලා? නෑ, ඒකද මේ අසත් පුරුෂයන්ගේ මේ ලෝකේ තිරිලා. ඕවටත් විරුද්ධකම් පායි. පායි, කවුරු හරි පායි. ඇයි? පින්ගතනි එහෙම පාන්න ඕනේ. ඇයි දන්නවද? අපායක් නොතිබුණොත් මනුස්ස වාසයකට මේ පෘථිවිය සුදුසු නැහැ. මනුස්ස වාසයකට මේ පෘථිවිය සුදුසු වෙන්නේ පිංගතනි නිර්සත්‍යෝ බිහිවෙන්නේ ඉඳ. නිර්සත්‍යෝ බිහිවෙන්නේ ඉඳ තමයි පිංගතනි මේ ගිනි ජාලාවල් මේ පොළොවට බිහිවෙන්නේ. ඒව මිහිුන් නැත්තම් මේ පෘථිවිය මනුස්ස වාසයකට සුදුසු නැති වෙනවා. ඒ දහබල වැඩ කර කර ඉන්න අය මේ ලෝකෙටම විසපතුරෝ නැයි අරකට යන්නේ ඒකයි. මේ ලෝකෙටම මහා ශාන්තියක් කරන මහරහතන් වහන්සේව ඝාතනය කරන එක අවීතිමහ නරක ආදියට යන්නේ ඕනෝක නිසා. ඒක අවීතියට ගියාම අර ණය මුළු ලෝකෙටම ගෙවනවා කල්ප ගාන තිස්සේ. අරකේ පැටි පැටි. එහෙනම් එහෙම අයත් ඉන්න ඕනේ. එහෙමයි නැති වුණොත් කොහොමද අපි නිවන් දකින්නේ? කොහොමද මේ පෘථිවියේ ඉන්නේ? ඉන්න ඕනේ. ඒක නිසා ඒවට ගැටෙන්න යන්න එපා. උත්තම භික්ෂූන් වහන්සේලාට ගරහන ඇති. එකිනෙකා කුලල් ගා ගන්න අම්පටලෝ ගන්න ඇති. මාධ්‍යයට ඇවිදින්න තව කෙනෙකුට බැලවදින පිරිස් ඇති. උඩ බලන කෙල ගහ ගන්න අය. ඊට පස්සේ කියනවා අර තොප්පියක් දාගත්ත මිනිස බුද්ධ ශාසනය කනවලු. මේ බුද්ධ ශාසනය කන්න අන්‍යාගමිකයන්ට බෑ. මේ බුද්ධ ශාසනය කන්නේ මේකෙම ඇතුලේ හැදෙලියෝ. මම කියපු එකක් නෙමෙයි, මගේ ශාස්ත්‍රුන් වහන්සේ කිව්වේ. එහෙනම් මේක කන්න දෙන්න එපා, මේක හැදෙන අයට. අරිහතුන් වහන්සේගේ අම බිහි කරගෙන මේ ලෝකෙට මහා ශාන්තිය දෙන්න කැමති වෙලාවක ආරාමෙට එන්න. මෙන්න ආරාමෙට එන පාර තියෙනවා, මේ සංවිධායක මණ්ඩලයේ කිල්ල ගන්න. ඔබ වෙනුවෙන් CD එකක් ගහලා තියෙනවා ධර්මය අයියෝයි 1 2 3 4 CD නැති අය ඉන්නවනම් මේ CD එක ගන්න. සංක්ෂිප්ත CD එකක් තියෙන්නේ. 1 2 3 4 නැති අය ඉන්නවනම් ගන්න. ඒ වගේම බින්දුතුනි ඒ CD එකේ තියෙනවා නම්බර් එකක්. ඒ නම්බර් එකට කතා කරලා ඒ CD ටික ඉල්ලන්න. මහා ශ්‍රේෂ්ඨ මිනිස්සු මේ ලෝකේ ඉන්නවා බින්දුතුනි. ඔබ කොච්චර CD ඉල්ලුවත් තමන්ගේ ලේ සමාධියෙන් හරි හම්බ කරපු ධනේ ඒ CD ඔබ අතටපත් කරන්න බලාගෙන නොමිලේ. අද මේ වෙනකන් ධර්මයයි ඔබයි මිලට කිසි දෙයක් දීලා නැහැ. ඒ දීලා නැත්තේ මහා සාර පින්වත් පිරිසක්. ඔබ වගේ මේ ධර්මයයි ඔබයි ධර්ම ප්‍රචාරයේ නිරන්තරයෙන් කැප කැප වෙලා ඉන්නවා. ඒක නිසා අපිට අවශ්‍යතාවයක් ලැබිලා නැහැ එක්කෙනෙක්ගෙන්වත් සල්ලි ගන්න ඔය CD එකට. මේ වෙනකොට මම හිතන්නේ CD එක ලක්ෂයකට එහා පැත්ත දීලා ඉන්නේ ශ්‍රේෂ්ඨත්වයේ. ඒ වගේම ධර්මයයි ඔබයි ආරාමේ දාන බාර ගන්න පුළුවන් ධර්මය අහන අයට විතරයි. ගඩලකින් හරි උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් ධර්මය අහන අයට විතරයි. මම අපේ මහත්තුරුන්ට කියලා තියෙන්නේ කවුරු හරි කෙනෙක් කෝල් කරලා හැමුවොත් අපිට ආරාමයට උදව් කරන්න ඕනේ කියලා එයාගෙන් අහන්න. ඔබ බණ අහන්න නැත්තම් කියන්නේ පොඩ්ඩක් ඉන්න, ඇඩ්‍රස් එක දෙන්න, CD ටිකක් එවන්නම්, කලින් බණ අහලා ඉන්න. ඒකෙන් බණ අහලා හිත පහදව ගත්තොත් විතරක් තමන්ට පුළුවන් ගඩොලක් හරි පූජ කරන්න. නැත්තම් හිත පහදිලා තියෙන තැන් තියෙනවනම් ඒ තැන් වලට පූජ කරලා ඒ පින් ලබා ගන්න. අනිත් අය පින් කරන වාලේ පින් කරන්න යන්න එපා. මහරහතුන් වහන්සේලා දී වෙන ඒ මන්දිරේ ඒ මේ වැඩ පිළිවෙලට සහභාගී වෙන්න ඕන නම් කලින් ධර්මය දාන බාර ගන්න ඕන නම්. මොකද පිළිවෙල දාන තියෙන 365යි. මං ඉඳලා දැන් ඔක්කොම අරන් ඇති. නමුත් මං කියලා තියෙනවා හැම කෙනෙකුට දාන බාර ගන්න. තව 10 දෙනෙක් හරි යවිලා ඉඳලා දන් දෙන්න ඉන්නවොත් ඒ 10 දෙනත් එක්ක එකතු වෙලා දානි දෙන්න. තනියෙන් බෑ. අතිරික්ත ධනයක් තියෙනවා නම් ධර්ම ප්‍රචාර කටයුතු වලට පූජ කරන්න. ඇයි දවසකට CD 4-500 ගන්නවා. ඒවට පාවිච්චි කළ හැකි ඊට පස්සේ. ඔබට දාන වලට සහභාගී වෙන්න පුළුවන්. හැබැයි ඒක කොන්දේසියක් උඩ. සමාවෙන්න මේ කොන්දේසි දාන වලට. තථාගතයන් වහන්සේගේ සාධනේ කොන්දේසි නෑ. නමුත් මේ වෙලාවේ ඔන්න ඕවට මට කොන්දේසි දාන්න වෙනවා. ඇයි ඒ? නිවන් දකින්න මහ උතුමන්ට දන් දීලා නිවන සඳහා ප්‍රත්‍ය පහසුකම් හරස ගන්න පුළුවන් තමන්ට. නිවන් දකින්න ඕනේ නැති එකෙකුට ඒක අවශ්‍ය නැන්නේ. එහෙනම් එහෙම එකෙක් දන් දුන්නොත් එහෙම ඒක අපරාධෙනේ. අර කෙනෙක්ගේ chance එකනේ නැති වෙන්නේ. ඒක නිසා. ඒක නිසායි එහෙම කියන්නේ. දැන් හුදෙක්ම නිවන් අවබෝධයට පමණයි. අනිත් ඒවට හැමෝම ඉන්නවනේ. මේකට විතරනේ අඩු. ඒක නිසා අපි කරන්නේ මේක විතරයි. මලත් නිවන් දකින්න එක තමයි කරන්නේ. දෙල්ල කඩල ගියත් නිවන් දකින්න. ඔන්න ඔතනට පුළුවන් නම් ඔළුව හරව ගන්න ඔබ දිනන. නැත්තම් මේ කුණු ගොඩේ දැකලා මොකෙක් හරි වෙන්න. එහෙනම් පහ ආකාර සද්ධර්මයක් කතා කළා. දැන් පින්වතුනි විශේෂ අවස්ථාවක් තියෙනවා. දැන් සද්ධර්මේ මම කතා කළේ කාටද? මේක අවබෝධ කරන්න පුළුවන් කාම සුගතියේ ඉන්න පිරිසට, නැත්නම් රූප සුගතියේ ඉන්න පිරිසට. දැන් මේක අවබෝධ කරන්න බැරි මට්ටමට වැටිච්චා ඉන්නවා මේට ඉස්සෙල්ලා. මේ යතිවරයන් වහන්සේට අපේ මේ පන්සලේ නායකහමතුරු වගේ මහා උත්තමයන් වහන්සේලා දෙසු ධර්මයේ කනකට ගත්තේ නැති. දැන් ඒකුම් මැරිලා ගිහින් අභව්‍ය තැන් වල ඉන්නවා. ඉතින් ඒකුන්ටත් තිහක් වෙන්න පුළුවන්. මොකටද මේ පෙරේතුන්ව දුක් විඳවන්නේ? ඒක නිසා පින්විතනි ඔබට වතුර වීදුරුවක් හරි කවුරු හරි දීලා තියෙනවනේ. ආන්නේ කෙනාට ඔබ දෙන පින් අනුමෝදන් වෙන්න කැපයි. ඒක විහිදුවන්න ඕනේ, පතුරවන්න ඕනේ. ඒකයි ඒ සියලු දෙනා සිහිපත් කරලා ඒක කරන්නේ. මට විශේෂයෙන්ම කියන්න තියෙනවා පින්විතනි පිරිසක් ගැන. මේ මහා සාර යුද්ධයක් තිබ්බා. මතකයි නේද? බස් බෝම්බ පිපිරි පිපිරි අහිංසක මිනිස්සු මැරෙන කාලයක් තිබ්බා. ඔය තත්ත්වේ නිදහස් කළේ පින්වතුනි රට දැය වෙනුවෙන් ජීවිතපු ත්‍රිවිධ හමුදාවයි පොලිසියයි ඉන්න. ඒ පිරිස මිනි මැරුවේ ඔබ හින්දා. මිනි මරණ අය අභව්‍ය තැන් වලට යන්නේ. රට වෙනුවෙන් මැරුව කියන එකක් නෑ. අද ඒ අය අභව්‍ය තැන් වලට ගිහිල්ලා ඔබ බොහොම උජාරුවෙන් ඉන්නවා. ඔබව රැක ගන්න මිනි මරපු අය අද අභව්‍ය තැන්වල දුක් විඳිනවා. පිනක් කරලා පින් ටික දෙන්න අමතක වෙනවා මිනි. පින්වදිනේ ආර්යෝ එහෙම කරන්නේ. ආර්යයන්ට කළ ගුණ මතකයි. ඒක නිසා පින්වදිනේ අන්තිමම සොල්දාදුව ඔය අභව්‍ය තැනින් නිදහස් වෙනකන් ඔබ පින් දිය යුතුයි. ඔබ දෙන පින ඒ අයට අනුමෝදන් වෙන්න කැපයි. මොකද ඒ අය ඔබ වෙනුවෙන් මහා සේවයක් කරපු අය. ඒක නිසා එක බින්දු මාත්‍රයක් ඒ අයව අමතක කරන්න එපා. ඒ අය සාප කරනවා කිමුදිනි ඔබට. ඒ සාපෙට මේ රට අහුවෙලා තියෙන්නේ නැහැ. මේ රට අහේනියකට යයි තව ටික කලින්. මේවා අනිත් මිනිසුන්ටත් මතක් කරලා දෙන්න. ඔය මහා උජාරුවට අපි අහවලාගේ බණහන්නේ, අපි අහවලාගේ බණහන්නේ, අපිට ඕනේ නැහැ කියන අයට පොඩ්ඩක් මතක් කර දෙන්න. කාගේ බණ ඇහුවක් කමන්නේ නැහැ බලව්. අපි වෙනුවෙන් මිනි මරපෙවුන් අරහෙ දුක් විඳිනවා. ආ නේකුන්ට පිටි ගන්නේ පල්ල කියලා. ඒකයි කියන්නේ අන්තිමම සොල්දාදුව. නිදහස වෙනකල් අපි පින් දෙන වැඩ පිළිවෙල කරන්න ඕනේ. මේව අමතක කරන්න එපා. ත්‍රිපිටකේ රැකගෙන ආපු මහා උත්තමයෝ ඉන්නවා. ඒ උත්තමයන්ව අමතක කරන්න එපා. සොලී නැවිලා ත්‍රිපිටකේ උදුරද්දි දීපං ඔක ගිනි තියන්න කියලා පහුවට තුරුල් කරගෙන බිම ඇද වැටුණාම පොළු පාරවල් ගහලා කොඳුකට කුඩු කරන්න තියෙ මහා උත්තමයන්. ඒ ත්‍රිපිටකේ සොලී නැතට පත් කරපු නැති නිසා පින්වතුනි අද අපි නිවන් දකින්න. එනයි මහා උත්තමයන් නිගා කරන්න එපා. ඔබ නිවන් දකින්න. ඒ වගේම ඒ මහා උත්තමයන්ට තීන් දෙන්න. මේ යම් බැලීම මේ සම්බුද්ධ ශාසනයක් කෙලවර වෙන්න කලින් ඒ අමා මහ නිවනට යන්න. ඒව මතක් කරගන්න ඕනේ පින්වතුනි. අමතක කරලා දාන්න එපා. ඒක නිසා තමයි මේ පිළිවෙලින් ඒ අය සිහිපත් කර කර සිහිපත් කර කර පින් අනුමෝදන් කරන්නේ. තවත් විශේෂයෙන් කියවුදු පිරිසක් ඒ තමයි ඔබ අද තව කෙනෙක් කරන වැඩක් නිසා කේන්ති ගන්නවන තව පිරිසක් අසත්පුරුෂ වැඩ කරද්දී ඒ අසත්පුරුෂ වැඩ කරනකොට ඔබට කේන්ති යනවන ඔබ පොඩ්ඩක් මේ කියන කරුණ ගැන හිතන්න. අද ඔබ ආර්යෙක් වගේ ඉඳද්දී ඒ අය ඔබට නින්දා කරනකොට ඔබ හිතලා බලන්න ඔබ ඒ අය වගේ ඉන්න මට්ටමක ඉඳද්දී ඔය වගේ දේවල් කොච්චර කරන්නේ? ඒව නේද ඔය ආපස්සට එන්නේ. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? ඒ අයට ගහන්න දීලා බුදුන්ගේ ක්‍රමයේ අනුගමනය කරගෙන කරබාගෙන ඉන්න. උඹ ගහන කරුණ මං කහපා. ඇති වුණාම නිකන් හිටපන්. ඇයි? උඹ මට අද ওই ටික කරන්නේ මං උඹට මොන තරම් දහවල් වැඩ කරලාද? කෙල්ලෙක්ගේ කොල්ලෙක් යාළු වෙන්න අහලා බෑ කිව්වහම ඒ කොල්ලන්ට හිතෙන්නේ ඇසිඩ් ටිකක් අර මූණට ගහන්න. ඒ කෙල්ල මේ සංසාරේ මොන තරම් දහවල් වැඩ කරලාද මේ කොල්ලට? හිතලා බලන්න. සමසමව හිතන්න. ඔන්න ඔය වගේ දිනවලදී අපි අනාදිමත් සංසාරේ මේ පාරේ ඉඳලා ගෙදර යනකොට අනිත් අය ඉස්සරහා සමච්චලයක් කළයි කියලා මුළු පවුලම ගෙයක් ඇතුළට දාලා ගිනි තියපු අවස්ථාවල් ඇති වුණේ තමයි මේ සංසාරේ. ඒ පවුලේ කාලා මැරෙද්දී තොට සාප වෙනවා, තොපිව කනවා, තොපිව විනාශ කරනවා කිය කිය මැරෙද්දී. අද ඒකුන් අමනුස්සය වෙලා මනුස්සය වෙලා සත්තු වෙලා පස්සෙන් ඇවිදින්නා ඔබව හපා කන්න හදන්නේ සාන්තුරිය වගේ ඉඳලා හරියන්නේ අපිටමයි දෙන්නේ කියලා හරියන්නේ කරපුවා තමයි ඔය අන්න ඒ වල දුරු කරගන්න තමයි මේකදී අපි නිසා අභවෙතන්ට වැටිච්ච තව පිරිසක් සිහිපත් කරලා ඒ අයට පින් විහිදුවන්නේ පතරවන්නේ මේ දේවල් අර්ථාන්විතවයි කරන්නේ ඒක නිසා මේ පින් දෙන එක කතා කරන මට අදිය නැගම හරි ගමුදලා කියලා හරියන්නේ ඔබ පින් දෙනකොට පින් වල මම මේ ඒ ගාථාවට ගැරෙවෙන්නේ නෙමෙයි ඔබ පටපට කාලා කියලා දෙන්නට වැඩක් නැහැ කියලා කිව්වේ හරි බයයි බල කියනකොට ඇයි අසත්පුරුෂයෝ බලන්නේ වැරද්දක් ඔයාලා වැරද්දක් වුණා තමයි හිකින් නිවන වහනවා ආ බලහන් කිව්වා මං කිව්ව වැරදි නේ නා වැව්වා නිවන කොහොම කළා පින් දෙනකොට පින් වදනේ ඒ අයව සිහිපත් කර කර පින් දෙන්නේ මොකද ඔබ දෙන පින්ෙන් පෝෂණය වෙනවා ඒ පිරිස ඒකයි මේ ස්ථානේ හදපු අයට පින් දෙනකොට ගඩොලක් ගඩොලක් ගන්න මෙතනට ගෙනපු අයට මේ පින් තියෙනවා ඇයි අද ඔබ බණට ගැහුවේ හීතලෙන් ඉන්නේ මේරිලා මේක යට ඉඳගෙන එහෙනම් මේක හදන්න ආධාර උපකාර කරපු අය ගඩොලක් හරි ඇදලා දීපු අය ගඩොල කපන්න මැටි කපපු අය ගඩොල පූච්චපු අය ඔය හැම කෙනෙකුට මේ පින් විහිදුවන්න පුළුවන් පතරවන්න පුළුවන් ඉතින් කොහේ හරි මැරිලා ගිහින් අභවෙන්දනක ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙලා අසුභිත මොදිත වෙයිනේ ඔබගේ ඇඟෙන් කෑලියන වේ නිකන් දුක් විඳින පෙරේතයෝනි පින්වතුනි බේරගත්තොත් මොකක් හරි අන්තරයක් නවල මේ නිවන් දකින්නේ ඒකයි ඒක නිසා තමයි තියෙන්නේ මේ පින් මෙහෙම විහිදුවන්නේ පතරවල මේ සියල්ල බොහෝම අර්ථාන්විතව කරන්න එකක්වත් ආවට ගියාට කරන දේවල් මේ සාසනය තුල නැහැ එහෙමනම් සියලුම දෙනා සූදානම් වෙන්න ඒ පිනෙන් පූජනය වෙන පින් රසතුල වෙන පිරිස සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්න හොඳයි දෙන්නුනේ එහෙනම් පළමු කොටස සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නිජිතේ ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන මේ ලෝකයේ වටා ප්‍රචාරය කරන්නා වූ උතුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාගේ සිවුවන පිරිස දීපත් කරගන්න ඒ වගේම ඒ අයගේ අන්තේවාසික පිරිස ළඟ ඉඳගෙන ඒ සද්ධර්මයේ පටිගත කරගෙන ඒ සද්ධර්මයේ විවිධාකාරයේ ලෝකෙට ප්‍රචාරය කර හරින්නා වූ ඒ උතුම් පිරිසත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි බිඳුල පතුල් හරිනේ තින් විහිදේ පැතිරී යාමේ ඒ උත්තමයෝ නිත්‍ය මංගල පරම සුන්දර අමෘතම නිර්වාණ සාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යට පින් අනුමෝදන් කරා. ඒ වගේම පින්වලදී මෝද කර සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් වදාළ දෙයිච්ච ඒ ශ්‍රී සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් පවත්වගෙන ඇවිදින එදා මාතලේ අල්ලේ විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරලා තමන්ගේ පණිවිඩ කොටගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගත්තා වූ තමන්ගේ දිවි පුදාගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගත්තා වූ ඒ උතුම් භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිසිතීමත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ඇගිරේ විඳුල පතුල් හරණේ පිං මිහිදී පැතිරී යාමෙන් ඒ උතුම්යෝ මේ ශ්‍රී සම්බුද්ධ සාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහනිර්වාණ සාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින්වත් මතක් කරගන්න. ඒ වගේම තිංගදෙනි මොහොතකට සිහිපත් කරගන්න දස දහසක් ලෝක ධාතුන් ඉදලා මේ ස්ථානයට ආවා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදී ඒ වගේම තමගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයේ විදුල පතුල් හරණේ පිං මිහිදී පැතිරී යාමෙන් ඒ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩිමේ වාසී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා වික්ෂුණී උපාසක උපාසිකා පිරිස් චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යටත් කරනවා. ඒ වගේම පින්වදින මොහොතකට සිහිපත් කරගන්න ඔබ නවින් ජම්මාන්තරගතවන් යුතුනා වූ සීලෝ ඥාති මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරයා දුව දරුවෝ ඒ සිළු දෙනා ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ මියගිය පිරිස සහ පොලිසියේ මියගිය පිරිස ඒ වගේ මේ යුද්ධයේ සමයේදී මිය ගියා වූ සාමාන්‍ය රැසියන් මිතුරු වූ හතුරු ඒ සියලු දෙනාම සිහිපත් කරගෙන මේ පින් මිහිදුවන් හතුරුවන් ඒ වගේම මේ අන්දලේ විතරක් නෙමෙයි මේට කල්පනුම එකක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුතුරු ඥාතීන් මිත්‍රාදීන් වෙච්ච ඒ සියලු දෙනාම සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආශිර්වාදයෙන් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආගිරේ විදුල පතුල් හරණේ පින් මිහිදී පැතිරී යාමෙන් ඒ අයම් හිරි අභවේ ස්ථානයේ ගිනව නම් ඒ ගත විදේවා අජරාමන සංඛ්‍යාත නිවලින් සැරදීම ලබත්වා කියලා සාදු කියන යටත් සිංහ මොදක් කරන්නේ. ඒ වගේ පින් උදේ මොහොත කර සිහිපත් කරගන්න මේ කල්පණු එකක් ඇතුළත තමන් විසින් අවදසාදානට ලක් කළ තමන් ගෙරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරිලා ගිහිල්ලා අදෝව මරණව කපනව ගොල්ලනවා කියාගෙන මනුස්ස වේසෙන් හෝ අමනුස්ස වේසෙන් හෝ සත්ත්ව වේසෙන් හෝ පැමිණිලා ඔබගේ ආර්ය ගමනට බාධා පමුණුනොන ලෞකික ජීවිතයට බාධා පමුණුනොන ඒ සියලු දෙනා සිහිපත් කරගෙන ඔබ දිනත් කරගත් ආශීර්වාද පුණ්‍ය සම්බාර ධර්මීය කුසල සම්බාර ධර්මීය ආගෙනෙහි දොලපතුල් හරණේ පිං මිහිදී පැතිරී යාමෙන් ඒ අය ඒ අභවී ස්ථානයෙන් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් ඉන්න මොදක් කරන්නේ. ඒ වගේම පින්වදෙනි මොහොත කර සිහිපත් කරගන්න විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්නා පිරිස් තමන් විසින් හරියම්ම කරගන්නා වූ ධනයෙන් කොටසක් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නති උදෙසා සද්ධර්ම ප්‍රචාරය උදෙසා ආරාම විහාර කෙරෙහි උදෙසා ඒ පූජා කරන්නා වූ සීලම් පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම පින්වතුනි මේ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරාධිකාරී මහා උත්තමයන් වහන්සේලාවත් සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ ඥාතීත මිත්‍රාදී තමන්ගේ සේවකයන් සේවිකාවන් ස්වාමි දරුවන් ස්වාමි දේවියන් ඒ සිදු දෙනාම සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආගිරේ විදුල පතුල් හරණේ පිං මිහිදී පැතිරී යාමෙන් ඒ ආදී යම් කිසි ගහ පොළු පතර දෝස අන්ධකාර තියෙනවා නම් ඒ සීල දෝස අන්ධකාරයන් ගස අදූරින් භූත වේවා යක්ෂ පේල පිසාච මලකිවල කුම්බාලාදී වල ශ්‍රේණියා වූ දෝස අන්ධකාර තියෙනවා නම් ඒ සිල් දෝස අන්ධකාරයන් ගස අදූරින් භූත වේවා ස්වා කටවා හෝ හාවල් දෝසක සංකා දෝස අන්ධකාර තියෙනවා නම් ඒ සිය දෝස අන්ධකාරයන් ගස අදූරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ සාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් සිංහ රෝදන් කරා. ඒ වගේම පින්වදින මොහොතක සිහිපත් කරන අද මේ ස්ථානට ඇවිදින සද්ධර්මයේ ශ්‍රවණය කරන කලී යම් කිසි ආහාරයකින් පානයකින් සන්තර්පණය වෙලා ඒ පරිදේ ලබා ගත්තා වූ සරල ශක්තිය ප්‍රයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන නැති මාර්ගඵල අවබෝධ කරගන්න ඇති එමනම් මේ ආහාර පාන සකස් වෙලා එදා ඈත අතීතයේ ඉඳලා වැව් අමුණු සකස් කරලා ඇලවේලි සකස් කරලා කුඹුරු වගුරල ගොයන් කපල පාගල ආහාරයක් වශයෙන් පිළිල කරගන්න කල කැප කැප වෙලා කටයුතු කළා වූ ඒ සීල උදේනාම සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි විදුල පතුල් හරණේ පිං මිහිදී පැතිරී යාමෙන් ඒ ඇති අමුති අභවීතාලේ කියනවා නම් ඒන් අපි විදේවා ජරාමර සංඛ්‍යාත නිවිලින් සැලසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පිං අනුමෝදන් කරා. ඒ වගේ පින්වදින මොහොත කර සිහිපත් කරගන්න අද මේ ස්ථානයේ ලැබිලා සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හීතලෙන් පින්නින් ආරක්ෂා වෙලා බැස්සෙන් මති මදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න වහමුනේ මේ ස්ථාන භූමි නිසා එහුණ මේ ස්ථාන භූමිවල ඒ නායකත්වයේ උසුලන්නා වූ ඒ විහාරාධිපති ස්වාමීන් වහන්සේ මේ ස්ථාන භූමිවල ජීවත් වන්නා වූ ඒ භික්ෂුන් වහන්සේලා ඒ සිරු දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම පින්වදින මේ ස්ථාන භූමිවල මුල් පදිංචි කරුවන් වූ ඒ උත්තම ස්වාමීන් වහන්සේලාවත් සිහිපත් කරගන්න. ඒ වගේ මේ ස්ථාන භූමි මුල් මේ ස්ථාන භූමි ඉදිකිරීම සඳහා ගඩොලක් ගඩොලක් ගාන මේ ස්ථානවල ගිරහල බඳල කළ සකස් කළා වූ යම් කිසි පිරිසක් ඉන්නනම් ඒ අය සිහිපත් කරගන්න මේ ස්ථාන වූ සම්බුද්ධ සාසනයට පූජා කළා වූ ඒ පිරිසක් ඉන්නවනම් ඒ අයවත් සිහිපත් කරගන්න ඒ සිල් දෙනාව සිහිපත් කරගෙන වෙතින් රැස් කරගත්තා වූ සීනම කුණ ගංගා කුතල ගංගා ඒ අය කෙරෙහි සිදුවන පතර දරණේ පිං මිහිදී පැතිරියාමෙන් ඒ අය යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒ ගත විදේ වා ජනාමන සංඛ්‍යාත නිවලින් සැලසීම ලබත්වා කියන සාධකන යටත් අනුමෝදන් කරන්න. ඒ වගේ පිටකදී අවසාන වශයෙන් සිහිපත් කරගන්න ඔබ ඉතින් ඔබ අද මේ ස්ථානයේ බොහෝ දුර බැහැර ඉඳලා ඉන්නේ. යාන වාහන මනාකොට සකස් වෙලා තියෙනවා. මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවේ මේ තනුවට ළඟා වෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැති. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්ම මේ පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම අද ලෝකේ ඉන්න ඕනෑම කෙනෙකුට මේ සද්ධර්මයේ සජීවීව ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. දැන් මේ සීල දේ උදා වෙලා තියෙන විද්‍යාර්ථ වශයෙන් සම්බත පිරිසක් සහ ඒ අයගේ අන්ති වාසික පිරිසක් විසින් මේ ලෝකෙට දීපු දායාද නිසා එමන ඒ දායාද උපයෝගී කරගෙන නිවන් දකින්න යන අපි දෙන පින අනුමෝදන් වෙන්නේ ඒ අයට කැපයි. එමනම් විසින් රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි මිදුල පතුල් හරිනේ පිං මිහි දීපතිරි යාමෙන් ඒ අය යම් කිසි අභවී ස්ථානයේ හිල්වනම් ඒ අග්නි දේවා ආජනාමන සංඛ්‍යාත නිවලින් සැලසීම ලබත්වා කියන සාදු කියලා යන සිංහල මෝදන් කරා. එමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, බුද්ධ පූජා පවත්වා දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත් අය කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ කුසල සම්භාර ධර්මයන්ගේ බලමයිමේ මේ මිහි තලය තුළ ලක්ෂ ගණනින් මහරහතන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම නිතුනේ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලමයිමේ ඔබ සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්භවය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ සාන්තියම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.